සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යෝ ච පුම්මේ පමඤ්ඤෙන්්වා පච්ඡාසෝ නප්ප මඤ්ඤති සෝයි මං ලෝකං පබාසේති අම්භා මුත්තෝව චන්දිමාති ගරුතර ස්වාමීන් වහන්සේලගෙන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද දින මෙත්තං මාසිකව සිදු කෙරෙන සීල සමාදානය වෙනුවෙන් හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටලා මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයේ ආලෝකවත් කරන මහා ආලෝකයක්. ඒ ආලෝකයෙන් අපේ ජීවිතය ආලෝකවත් කරගත්තොත් අපේ ජීවිත දැනට වඩා හුඟක් බබලනවා. හුඟක් ලස්සන වෙනවා. දැන් අපේ ජීවිත ලස්සන වෙන්නේ බබලන්නේ හොඳට රූප සම්පත්තිය තියෙන කාලේ, රැකී රක්ෂා කරන කාලේ, දරුවන් තමන්ගේ ළඟ ඉන්න කාලේ තමයි අපේ ජීවිත දැන් බබලන්නේ. ඇතැමිට වයසට යනවත් එක්ක මේ බැබලීම ටිකෙන් ටික අඩු වෙනවා. දුර්වල වීමත් එක්කම ඔබ ළඟින් මැසුරු කරපු ඥාති මිත්‍ර ආදීන් ටිකෙන් ටික ඔබෙන් අහිමි වෙනකොට ඔබට ওই තියෙන බැබලීම හුඟක් දුරට අඩු වෙනවා. නමුත් පිනුසනේ බුදුදහමත් එක්ක අපි ඇති කරගන්න ආලෝකයෙන් ඇතිවන බැබලීම හැමදාම වැඩි වෙනවා. ඒ බැබලීම වැඩි වෙලා ගිහිල්ලා පින්නතුනේ අන්තිමට වයසට යන්න යන්න ඒ බැබලීමේ උපරිමයට අපි යනවා. මේක පින්නතුනේ දහමෙන් හැර වෙන කිසිදු දෙයකින් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ දහම අහලා අපේ ජීවිතය සාර්ථක කරගත්තොත් අපි තමයි ලෝකේ ඉන්න වාසනාවන්තම අය බවට පත් වෙන්නේ. ඇමරිකාවේ හිටියට විතරක් අපි වාසනාවන්ත වෙන්නේ නැහැ. අපට වීසා එක හෝ ග්‍රීන් කාඩ් එක සිටිසන්ෂිප් එක තිබුණත් විතරක් අපේ ජීවිත බබලන්නේ නැහැ. වාසනාවන්ත වෙන්නේ නැහැ. ඒ තමන් මෙතෙක් ලැබපු දේවල් අධ්‍යාපනය මෙහි වාසය මේ හැම දෙයකම වටිනාකම දැනට වඩා 100 ගුණයකටත් වඩා වටිනවා වැඩි වෙනවා පින්නතුනි. අපි බුදුහාමුදුරන්ගේ දහමෙන් ආලෝකය අපේ ජීවිතේ ලබගත්තු දවසට ඒ දහමෙන් ලැබෙන ආශිර්වාදය ප්‍රතිඵලය මරණාසන්න මොහොතේ හෝ මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතාලෝකයක් නෙවෙයි. ඒ දහමෙන් ලැබෙන ආලෝකයේ ආශිර්වාදය ලැබෙන්නේ පින්නතුනි මේ ගතවන වර්තමාන මොහොතට. ඒක තමයි දහමේ තියෙන විශේෂ ආනිසංසය. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ජීවිතය බබලන්නේ අනාගතයේදී කියලා. දැන් කුඩා කාලේ ඉඳන්ම අපි ඉස්කෝලේ ගියා, අධ්‍යාපනය ලැබුවා, ඇතැම් විට මේ පින්න තුන රැකී රක්ෂා ආදීටපත් වුණා. මේ හුඟක් දේවල් කළ කළ යනකොට අපිට නිතරම හිතෙන්නේ සතුට තියෙන්නේ අනාගතයේ දවසක කියලා. ගිහිල්ලා ගිහිල්ලා බලනකොට ඊට පස්සේ තේරෙනවා, ටිකක් වයසට යනකොට තේරෙනවා සතුට තියෙන අනාගතේ නෙවෙයි අතීතයේ තිබුණේ කියලා. නේද? ඊට පස්සේ තමයි අර ෆොටෝ පොඩ්ඩක් එහෙම අරගෙන පින්තූර ටික එහෙම බලවල හරවල කියන්නේ. බලන්න මම මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ නැත්නම් මම විවාහ වෙච්ච කාලේ දරුවෝ පොඩියම කාලේ හරියම ලස්සනයි ඒ කාලේ තමයි සතුටෙම හිටියේ කියලා කියන්නේ. එතකොට කාලෙකදී අපි හිතනවා ජීවිතයේ තියෙන සතුට තියෙන අනාගතය කියලා, කාලෙකදී හිතනවා සතුට තිබුණේ අතීතයේ කියලා. ඇත්තටම පින්නතුනේ හරියට අපි බුදුදහම දැනගත්තොත් අපට සතුට තියෙන කොයි මොහොතේද? ඔව්, සතුට තියෙන මේ ගත වෙන වර්තමාන මොහොතේ. ඒකේ විශේෂ ලක්ෂණයක් තමයි අපි ශරීරයෙන් දුර්වල වෙනවට වඩා වේගෙන් අපි හරියට ධර්ම ප්‍රගුණ කරොතින් අපිට එන්න එන්න ජීවිතයේ සතුට වැඩි වෙනවා. මේක තමයි වටිනාම දේ. හැබැයි අපි ටිකක් වේගවත් මේ ගමනේ යන්නට ඕන. නැත්නම් අපිට වඩා ඉක්මනට ශරීරය දුර්වල වෙනවා. ඒ නිසා ශරීරය දුර්වල වෙනවට වඩා වේගෙන් ආධ්‍යාත්මික ශක්තියෙන් අපි දිනු වෙනට ඕන. එහෙම දිනු නොතින් තමයි අපේ ජීවිත සාර්ථක වුණා වෙන්නේ. එහිදී පිනතුනේ හිතන්න එපා දැන් මගේ වයස හුඟාක් ගිහිල්ලා මං දැන් ප්‍රමාදයි කියලා. ඔබ ජීවිතයේ කොයි වයසක හිටියත් ඔබට හොඳ සිහිනුවණක් තියෙනවා නම්, ඔබගේ ඇහිීමේ ශක්තිය හොඳට තියෙනවා නම්, ඔබට යමක් තේරුම් ගන්න පුළුවන් විදිහ හොඳ බුද්ධියක් තියෙනවා නම් වයස පිනතුනේ කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදුහාමරෙන් කාලේ හිටියා අවුරුදු 7දී මහාන වෙලා රහත් වෙච්ච ඇත්ත හිටියා. අවුරුදු 20දී මහාන වෙච්ච ඇත්ත හිටියා. අවුරුදු 40දී මහාන වෙච්ච ඇත්ත හිටියා. අවුරුදු 60දී මහාන වෙච්ච ඇත්ත හිටියා. අවුරුදු 80දී මහාන වෙච්ච බක්කුල හාමුදුරුව වගේ ඇත්ත හිටියා විතරක් නෙවෙයි අවුරුදු 120දී මහාන වෙච්ච සෝනා මෙහෙණිය රාධා හාමුදුරුව වගේ ඇත්ත හිටියා. අවුරුදු 120දී මහාන වෙලා රහත් වෙච්ච ඇත්ත හිටියා. එනිසා පිනතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වය අපට ඕනම වෙලාවක ඇති කරගන්න පුළුවන් අපේ මානසික ඒකාග්‍රතාවය හොඳට තියෙනවා නම්, අපේ සිහි බුද්ධිය හොඳට තියෙනවා නම් අපට වටිනාම දේ ඒක. එනිසා පිනතුනි ඒ ශක්තිය ඉහළටම දියුණු කරන්න අපට බුදුදහමෙන් ලොකු ආලෝකයක් සපයනවා. ඒ සඳහා හේතු වන ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අද අපට මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන්නේ. මේ මාතෘකාව මම තෝරගත්ත මාතෘකාවක් නෙවෙයි, මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා අපට දීපු මාතෘකාවක්. ඒ මාතෘකාව පින්නතුනේ ටිකක් දිගයි, හැබැයි ඒ වගේම බොහොම සංකීර්ණ මාතෘකාවක් විතරක් නෙවෙයි, ඔබට බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මාතෘකාවක්. අඟුලිමාල හාමුදුරුව පිළිබඳව කතා ප්‍රවෘත්තිය. බොහෝ දෙනෙකුට ප්‍රශ්න නැගෙන්න තියෙන අවස්ථා තියෙන සූත්‍රයක්. නමුත් පින්නතුනේ මේ පින්නතුන් අහන සියලුම ප්‍රශ්නට උත්තර දෙන්න මම එක්තරම් දක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් මට පුළුවන් මට්ටමේ මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අත්නොත් හොඳ කල්පනාවෙන් අහන්න, ගැටලු තියෙනවා අහන්නත් බලාගෙන. අඟුලිමාල හාමුදුරන්ගේ කතාවට අදාළව ප්‍රධාන වශයෙන් අපට බුදුදහමෙහි මාතෘකාවක් සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ තමයි කර්මය කියන මාතෘකාව. බුදුදහමෙහි ප්‍රධාන මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ එකක් තමයි ප්‍රධානම මාතෘකාවක් තේමාවක් තමයි කර්මය කියන මාතෘකාව. ඒකට හේතුව තමයි කර්මයේ පුනරුත්පත්තියත් එක්ක ඒකට සම්බන්ධ මාතෘකාවක් වීම. ඊළඟට පින්නොතින් චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, සතර සතිපට්ඨානය. මේව තමයි බුදුදහමේ ප්‍රධාන මාතෘකා. මොනද මාතෘකා? චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, හේතුඵල ධම, සතර සතිපට්ඨානය, විදර්ශනා භාවනාව, සමත විදර්ශනා භාවනාව, ඒ වගේම අද අපි සාකච්ඡා කරන කර්මය සහ පුනරුත්පත්තිය. මේව බුදුදහමෙන් සාකච්ඡාවට භාජනය වෙන ප්‍රධාන මාතෘකා. මේ මාතෘකා හැම එකක්ම සාකච්ඡාවට භාජනය කළ පින්තුනි අන්තිමටම ඒ මන අහනකොට අපේ ජීවිතවල යම්කිසි වෙනසක් වෙන්නට ඕන. මොකක්ද ඒ වෙනස අපේ ජීවිතවල? අපි හරියට සැබෑ දහමක් ඇහුවනම් අපේ ජීවිතයේ එදිනෙදා අප මුහුණ පාන දුක් කරදර, සිත් පැවුල්, මානසික පීඩා අපේ අඩු වෙන්නට ඕන. අපි අහන බණ කෙලින්ම ඉලක්ක වෙන්නට ඕන දුකෙන් නිදහස් වීමේ කියන ප්‍රතිපදාවට. අන්න එහෙමනොත් තමයි ධර්මදේශනාව සාර්ථක කියලා කියන්නේ. නමුත් බොහෝ දෙනෙක් අද ධර්මදේශනාව සාර්ථක කියලා කියන්නේ බණ කියන කෙනාගේ හුඟා සුදුසුකම් කිව්වොතින්, නැත්නම් බණ දේශකයන් වහන්සේ හුඟාක් විහිළු තහළු කරවොතින්, හුඟාක් hina යන කතා කිව්වොතින් ෂෝ බණ කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. නමුත් වෙනතුනේ ඒක නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. hina yana කතා බලන්න ඕන නම් ඔය ඉන්ටර්නෙට් එක ඕන තරම් තියෙනවා. ඒව බලන්න. බනහන නිකන් මෙහෙම ඉතර දුරෙන්න ඕනේ. ගෙදර මිදගෙන බලන්න පුළුවන්. අපට තරම් හොඳට විහිළුවේ කට්ටිය කරනවා. නමුත් වෙනතුනේ බුදුදහමෙන් අපට සම්පූර්ණයෙන්ම ඉලක්ක කරන්නේ ප්‍රඥාව ලබා දෙන එක. ප්‍රඥාව ලබා දෙනවා කියලා කියන අනිත් පැත්තෙන් අපිව දුකෙන් දුක ඇතිවන ක්‍රමිය අපට උගන්වනවා. ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමිය ගැන අපට උගන්වනවා. බුදුහාමුදුරුවරක් දේශනා කරනවා, මම අතීතේ දැනුත් දේශනා කරන්නේ, ලෝකෙට දේශනා කරන මම කාරණා දෙකක් විතරයි කියලා. මොකද කාරණා දෙක? දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. සමහර අපි ඒක අහන්න කැමති නැහැ. අපි වෙනත් විදියකින් කියමු. සැපයත් සැපය ලබන මාර්ගය. එහෙම කිව්වම සන්තෝෂයිනේ. ඔව් දුක දුකේ නිදහස් වීමත් කියන එකට කැමතිද නැහැ අහන්නනේ. ඔව්. ඒ නිසා අපට තේරෙන විදිහට කියමු සැපයත් සැපය ලබන මාර්ගයත් තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. පින්නතුනි, ඒ මාර්ගයේ ඊටාම පැහැදිලි මාර්ගයක් විතරක් නෙවෙයි. ඒ මාර්ගයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි දහමේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. ඒක ඊටාම වැදගත් ලක්ෂණයක්. සම්දිට්ඨික. සම්දිට්ඨික කියලා කියන්නේ මේ ජීවිත කාලය තුළදීම මේකේ ප්‍රතිඵල අපට බලන්නට පුළුවන්. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි පිනතුනි, අකාලික කියන ගුණයක් තියෙනවා. ඕ කල් නොයවාම ඊටාම ඉක්මනින් ප්‍රතිඵල දෙන දෙයක් මේක. දැන් බුදුහාඳුරන්ගේ කාලේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා බුදුහාඳුරන්ගෙන්. බුදුහාඳුරනේ, ඔබ වහන්සේ මේ මිනිසුන්ට ඉක්මනින් ලබන්න තියෙන සුව සම්පත්වලින් මිනිස්සු අයින් කළා, මේ හුඟාකල් ගත වෙලා ලබන ප්‍රයෝජනයක ප්‍රතිඵලයක දෙයකට ඇයි මිනිස්සු යොමු කරන්නේ කියලා. පින්තුනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකේ මිනිස්සු කරන හැම දෙයකින්ම ප්‍රතිඵල ලැබෙන්නේ හුඟාකල් ගිහිල්ලා. උන්වහන්සේ පැහැදිලිවම ඔප්පු කළ පෙන්නවා මේ දහමේ හැසිරීම තමයි ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේ. සහ පහසුවෙම ප්‍රතිඵල ලැබෙන දේ. ලෝකෙ මිනිස්සු සැප සම්පත් ලබන හුඟක් මහන්සි වෙනවා. සතුට ලබන හුඟක් වෙහෙස වෙනවා. හුඟක් මිල මුදල් වියදම් කරනවා. ඇතැම් විට නොදකපු තැනක් බලන්න නිමාඩුවක් ලැබිච්ච ගමන් ඈත ප්‍රදේශයකට යනවනේ. විශාල කාලයක් කැප කළා, විශාල වියදමක් කැප කළා, හරිය මහන්සියක් වෙලා එතෙන්ට යනවා අපි. ගියාට පස්සේ ආයෙ එනකන් හිතේ සැනසීමක් නැහැ. ආයෙ ගෙදරට එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඇවිල්ලා ආයෙ දවස් ගාන විවේක ගන්න වෙන අර මහන්සිය. බුදුදහමේ අනුව පින්නතුනි, හරියට මිනිස්සු ලෝකයේ සැප විඳින ක්‍රමයේ හරියට උග්ගහ හපල හපල ඉතාම අමාරුවෙන් ඉතාම පොඩි තැන් ටිකක් ලබන වගේ හුඟක් මහන්සි වෙලා තමයි පොඩි ආස්වාදයක් ලබන්නේ. දැන් ගෙදරක බඩු මුට්ටු හුඟක් පියාගෙන අපි සතුට වෙන බලාපොරොත්තු වෙනවනේ. යම්කිසි මුදලක් වියදම් කළා අපිට ඇතැම් විට අවශ්‍ය දේවත් නෙවෙයි. ඇතැම් විට ඇස පිනවන්න කියලා හිතාගෙන අපි කුසල් වැඩි වෙන දෙයක් නම් කමන්නේ නැහැ. නමුත් බඩමුට්ටු වැඩි කරගන්න අප මේ දරන උත්සාහය දෙපිනතුනි, ඒ තමන්ගේ ගෙදර රැස් කරගන්න බඩු වලින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හුඟකින් පිනතුනි අපට කොච්චර නම් පීඩාවක් ඇති වෙනවද කියලා අපි හිතරවත් තියෙද. ඇතැම් විට ඩොලර් 10ක් වියදම් කළා කියන බඩුව, ඒ වගේ 3-4 ගුණයක් අපි මහන්සි වෙන පස්සේ ඒක පිරිසිදු කරන්න, ඒක ලස්සනට තියාගන්න වාක් වෙහෙසක් අපි දරනවා. හරියට අපි පින්නතුනි, හරියට අපි ඥානෙ මෙහෙවුවොත්, හරියට බුද්ධිය මෙහෙවුවොත් අපි දන්නවා මේ සතුට ලැබෙන පින්නතුනි පිටතට දේවල් වලින් නෙවෙයි, සතුට ලැබෙන තමන්ගේ අභ්‍යන්තරේ මානසික සුවයත් එක්ක කියන එක. ඒක අවබෝධ වෙන්න වෙන්න ඒක නැත්තම් වැඩි විශ්වාසයක් තියන්නේ බාහිර බඩමුට්ටු පිළිබඳව හෝ ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව නෙවෙයි. ඒ දේවල් හොඳ සම්බන්ධතාවයෙන් යුතුයකම් ඉටු කරමින් ඒ තැනැත්තා ඉටු කරනවා. නමුත් ඔහු දන්නවා සැබෑ සතුට සැබෑ සුවය තියෙන්නේ කොහෙද? මානසික සුවය මත කියන එක ඔහු දන්නවා. මානසික සුවය ඇති කරගත්තු ප්‍රමාණයටයි තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙන්නේ. බාහිර බඩුමුට්ටු වලින් ඇසුරු කරන පුද්ගලයන්ගෙන් අපට යම්කිසි විදිහක ආස්වාදයක් ලැබෙනව නැත්තේ නෑ. බුදුහාමුදුරේක ප්‍රතික්ෂේප කළේ නෑ. නමුත් පිනතුනි, ඒ අපි ඇසුරු කරන දේවල්, ඒ බඩමුට්ටු වලින් ලැබෙන සුවය ටික කලයි අපට ඒකේ ආස්වාදය තියෙන්නේ. ඒක ලැබිච්ච දේ මුලින්ම ලබා ගත්ත මොහොතේ හරිය සතුටුයි. කවුරු හරි කෙනෙක් අලුතෙන් හඳුනා ගත්තනම් හඳුනාගත්ත මොහොතේ හරිය සතුටුයි. නේද? මේ දවස්වල ඉතින් මුල් දවස්වල හුඟා කතා කරනනේ. ටිකක් කලක් ගියාම ටික ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ අර මුලදී හොඳ කියපු අයගෙම පොඩි පොඩි වැරදි අඩුපාඩු අපි බලනවා ඊට පස්සේ. ඊට පස්සේ අපට අඩුපාඩු පේන්නේ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්නතුනි හරියට දහමකට ආවනම් පින්නතුනි අපි පුද්ගලිය ආශ්‍රය කරන්නේ ඊටාම බුද්ධිමත් විතරක් නෙවෙයි. ඒ ඇසුරු කරන පුද්ගලෝ හැමදාම අලුත් පුද්ගලිය වගේ ආශ්‍රය කරන්න පුළුවන්. හැමදාම නැවුම්. හැමදාම අලුත්. මේක බුදුදහමේ ලස්සන උපමාවක් කියනවා. අලුත ගෙනාපු මනමාලියක් වගේ කියලා. අලුත ගෙනාපු මනමාලියක් පිළිබඳව කතාව බුදුදහමේ දැක්වෙනවා. අපේ කාන්ත පැත්තේ අය අමනාපයෙන් දැන්නේ කිව්වට ඒක මං කියපුව කතාවක් නෙවෙයි, මාත් එක්කම නබ වෙන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු කතාවක්. පින්නතුනේ මේකේ සඳහන් වෙනවා මනමාලියක් ගෙනාපු මුල් කාලේ ඒ මනමාලිය හරීම බොහෝම සංවරශීලීව බොහෝම ආගන්තුක භවෙන් තමයි ඉන්නේ. ගෙදරින් නැන්ද මාමට හුඟක් ගරු කරනවා. ඒ විතරක් නෙවෙයි ගෙදර වැඩ කරන සේවකයන්ටත් බොහෝම ගරුසරවැතුයි ඉන්නේ. එහෙම ඉන්න කෙනා ටික කලක් ගියාට පස්සේ සේවකයන්ට විතරක් නෙවෙයි ගෙදර ඉන්න නැන්ද මාමටත් කියනවා ඔබ මොනවද දන්නේ, ඔබ පැත්තකට යන්න, මමයි දන්නේ කියලා. මෙයාගේ මේ ආකල්ප වෙනස් වෙනවායි කියලා. ඒකෙන් කියන්නේ පින්නතුනේ අර මුලින් තිමිච්ච සතුට, මුලින් තිමිච්ච නැවුම් බව අපේ ජීවිතේ ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මෙහෙම දෙන්නට හොඳ නෑ අපි. අපි පුද්ගලයන් ඇසුරු කරනකොට හැමදාම අලුත් වගේ ආශ්‍රය කරන්න ඕන. කිසියම් මට්ටමක් තියාගෙන. පිටාය විතරක් නෙවෙයි පින්නතුනේ. ස්වාමි පුරුෂයන් භාර්යාවක් අතරේ වුණත් මේක තියෙනට ඕන. දෙමව්පියෝ දරුවන් අතරේ වුණත් මේක තියෙනට ඕන. ඒක කිව්වොත් ඒක හරිය වටිනව ඒක. ඒ සතුට හුඟක් කල් පවතිනවා. ඒ සතුට සඳහා පින්නතුනේ බුදුදහමෙන් ලොකු අනුශාසනා ටිකක් ආදර්ශ ටිකක් අපට සපයනවා. ඉතින් අද මේ මාසයේ අපි සමරන්නේ විශේෂයෙන් ලංකාවේ හිටියනම් අපි මිහිඳු හාමුදුරන්ගේ වැඩමවීම අපි සමරනවා. නේද? මිහින්තලාව අපට මතක් වෙන කාලේ මේ කාලේ. පින්නතුනේ මිහිඳු හාමුදුරන්ගේ වැඩමවීම ගැනත් අපි පොඩ්ඩක් කො අපේ හිතේ යම්කිසි හැඟීමක් ඇති කරගන්නට ඕන. මිහිඳු හාමුදුරේ තාම යෝන් වයසේදී ඉන්දියාවෙන්ද ලංකාවට ඇවිල්ලා උන්වහන්සේගේ සමස්ත ජීවිතේම ලාංකික ජනතාව වෙනුවෙන් කැප කරපු කෙනෙක්. බුදුහාමුදුරුවෝ පිරිනවන කාලා අවුරුදු 236කට පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ. අවුරුදු කීයකට පස්සේද? ඔව් 236කට පස්සේ පිරිනවන කාලා 236කට පස්සේ. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිසුන්ට තේරෙන විදිහේ භාෂාවෙන් ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කළා විතරක් නෙවෙයි ලංකාවේ මිනිසුන්ට මේ සියලුම ධර්මය අටුවා සහිතව මුළු බෞද්ධ සම්ප්‍රදායම අපට උරුම කළ දුන්නා. සම්පූර්ණ ත්‍රිපිටකයත් අටුවා ටීකා ඇතුළු සම්පූර්ණ බෞද්ධ සම්ප්‍රදායම පොත්පත් වශයෙන් නෙවෙයි අරගෙන ආවේ, කටපාඩමින් අරගෙන ආවේ. ඒ විතරක් නෙවෙයි මිහිඳු හාමුදුරුවන්ට ලංකාවට වඩින්න ආරාධනා ලැබිච්ච අවස්ථාවේ ආරාධනා ලැබුණු ගමම ලංකාවට වැඩියේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔව් ලංකාවේ මිහිඳු හාමුදුරුවෝ ආරාධනා ලැබනකොට මොකද ලංකාවේ තියෙන තත්ත්වය? මිහිඳු හාමුදුරුවෝ ආරාධනා ලැබනකොට කවුද ලංකාවේ රජතුමා? ආරාධනා ලැබනකොට රජකලේ දේවානම්පියතිස්ස රජතුමන් නෙවෙයි. ආරාධනා ලැබනකොට රජකලේ මුටසීව රජතුමා. ඔව් මුටසීව රජතුමා. මුටසීව රජතුමා වයසක කෙනෙක්. මිහිඳු හාමුදුරුවෝ දැනගත්තා මුටසීව රජතුමත් එක්ක මේ වගේ බාහිර දූර සාසනික කටයුත්තක් කරන්න බෑ. ඊට පස්සේ ඔහුගේ පුතා රජ වෙනකන් මාස කිහිපයක් පරක් වුණා. ආරාධනා ලැබෙන මාස 6කට වඩා කාලයක් ඉන්දියාවේ ප්‍රමාද වුණා. ඒ කාලය තුල හොඳට ලංකාවේ භාෂාවට කුරු වුණා. ඒ විතරක් නෙවෙයි ලංකාවට ඇවිල්ලා කරන්න ඕනේ වැඩ කටයුතු ටික සැලසුම් කළා. ඒ සැලසුම් කරනකන් තමන්ගේ මෑණියන් ඉන්න ප්‍රදේශයට වැඩම කළා. මෑණියන්ට පින්කම් කරගන්න අවස්ථාව සලසලා දුන්නා. එහෙම සැලසුමක් සහිතව ඉඳලා දේවානම්පියතිස්ස රජතුමා රජබවට පත් වුණාට පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ. වැඩම කළ උන්වහන්සේ මුලින්ම ලාංකික ජනතාවට මොකද දේශනා කළේ? ලංකාවේ මිනිසුන්ට මුලින්ම දේශනා කළේ කර්මය පිළිබඳව තියෙන දේශනාව. විමානවත්තු පේතවත්තු කියලා ග්‍රන්ථ දෙකට අදාළ ඒවත් මුලින්ම අපි කියනවා චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. ඊට පස්සේ ලාංකික ජනතාවට දේශනා කළේ කර්මඵල විශ්වාසය ඇති වෙන විදිය ධර්මදේශනා. විමානවත්තුෙන් දේශනා කළා පින්කම් කරලා සුගතිගාමි වෙච්ච අය ගැන. ඒ වගේම දේශනා කළා අකුසල කරලා දුගතිගාමි වෙච්ච අය ගැන. ඈ ප්‍රේතවස්තුවේ දේශනා කළා. මේ මුලින් මැත්තේම මොකද දේශනා කළේ? හොඳ නරක දෙක දේශනා කළේ. හොඳ නරක දෙක දේශනා කළේ. හොඳ නරක දෙක කියන්නේ මොකද්ද? හොඳ කියන්නේ මොකද්ද? සුගතිය. ඕ නරක කියලා කියන්නේ මොකද්ද? අපාය. හය හතර ඉගෙනුවා. හය හතර ඉගෙනුවා. හය කියන්නේ දිව්‍ය ලෝක හය ඉගෙනුවා. හතර කියන්නේ සතර අපාය ඉගෙනුවා. මේකෙන් තමයි ආරම්භ කළේ. මේක දැනගන්නකම් අපි 6 4ක් දැනගත්ත වෙන්නේ නැහැ. මේ දහඳුර මුලින්ම අපිට ඉගෙනුවේ 6 4. 6 4 උගන්වනවා කියන්නේ පින්තුනේ කර්මය පිළිබඳව විශ්වාසය ඇති කරන එක. මේක තමයි ධර්ම මාර්ගයේ ආරම්භක පියවර. කර්මඵලයේ විශ්වාස නොකරනවා කියන්නේ පින්තුනේ ඊට වඩා එහා දෙයක් යාගෙන බලාපොරොත්තු වෙන අමාරුයි. ඒ නිසා මුලින්ම කලේ හොඳ කර්ම කරවතින් හොඳ කුසල විපාක ලැබෙනවා. සිත පිරිසිදු වෙනගෙන සිත අපිරිසුදු කරගෙන අකුසල කර්ම කරවතින් දුගතිගාමි වෙනවා කියන මෙන්න මේ හොඳ නරක දෙක ලංකාවේ මිනිස්සු දිගන්නවා. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ ඊටාම දුරදර්ශී පියවරක් අනුගමනය කළා. උන්වහන්සේ තීරණය කළා මේ අරගෙන ආපු බෞද්ධ සම්ප්‍රදාය සැබෑ ලෙසම ලංකාවට උරුම වෙන්න නම් ලංකාවේ කෙනෙක් මහාන වෙලා ලංකාවේ දූප සම්බදා වෙලා ඒ කෙනා ලංකාව තුළ ස්ථාවර වුණොත් තමයි සැබෑ ලෙසම ලංකාවේ බුදු සමය ස්ථාපිත වෙන්නේ කියන එක තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන නිවැරදි ලෙසම ලංකාවේ බුදු දහම ස්ථාපිත වෙන විදිහට කටයුතු කළා. ඉතාම දූරදර්ශී වැඩ පිළිවෙලක් ස්ථාපිත කළා. ත්‍රිපිටකයේ ලංකාවයට කටපාඩම් කෙරෙව්වා. ඒ බුද්ධ වර්ෂ 2236 දී ආරම්භ කරපු වැඩ පිළිවෙල බුද්ධ වර්ෂ 440 දක්වා තවත් අවුරුදු 210ක් විතර ඉදිරියට රැගෙන ගියා ලංකාවේ හාමුදුරුවෝ කටපාඩමින්. විශාල කැපවීමක් මේ සඳහා කළා ලංකාවේ හාමුදුරුවෝ. ඒ කරපු කැපවීම පින්නතුනේ තවත් අර්ථවත් වුණේ ලංකාවේ හිටිය ගිහි ජනතාව ඔබගේ මෞදේමාපිය අතීත මුතුන් මිත්තන් තමන්ගේ දරුවන් සාසනෙට පූජා කළා. gedara inna pinwatma ලක්ෂණම වාසනාවන්තම බුද්ධිමත්ම දරුවා සාසනෙට පූජා කළා. මේක තමයි අපේ අම්මල කරපු ලොකුම සාසනික මෙහෙවර. හදන්න බැරි නහයට අහන්නේ නැති කෙනා පන්සලට යව්වේ නැහැ. ඔව් පන්සලට යව්වේ හොඳම ළමයා ලස්සනම බුද්ධිමත්ම පින්වන්තම වාසනාවන්තම දක්ෂම ළමයා තමයි පන්සලට යව්වේ. දරුවන් හදන්න කලින් දෙමෝපියන්ගේ ප්‍රාර්ථනාවක් තිබුණේ ඒ දරුවේ සාසනෙට පූජා කරන්න ඕනේ කියලා. මෙන්න මේ தත්ත්වය මත තමයි පිනතුනේ ලංකාවේ සාසනය ස්ථාපිත වුනේ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ හාමුදුරුවෝ මේ ධහම ආරක්ෂා කළා. ත්‍රිපිටක බුද්ධ ධර්මය ඉතාම ශක්තිමත් විදියට කිසිඳු හානියකින් හානි නොවන විදියට ධහම සුරක්ෂිත කළා. බුද්ධ වර්ෂ 440 දී මේ සමස්ත ධහමම ත්‍රිපිටකයම ග්‍රන්ථ ආරූඪ කළා. ඒ ග්‍රන්ථ ආරූඪ කරපු ධහම තමයි පින්තුනේ අද මුල් බුදු සමය නමින් ලෝකෙම තියෙන. චීනය, ටිබෙටය ආදී රටවල් වලට, ජපානය, කොරියාව වගේ මහාන රටවල්ට ගිහිල්ලා බුදු දහම වෙනස් වුණාට මුල් බුදු සමයේ සඳහන් වෙන තාමත් තියෙන බංගලිදේශය, නේපාලය, කාම්බෝජය, බුරුමය, සියම, ඊළඟට ලාඕසය මේ වගේ තේරවාදී රටවල්වල තාම තියෙන සහ යම් කිසි වෙනස්කම් වලට භාජනය වෙලා කොරියාව, චීන ආදී රටවල්වල තියෙන මහායාන බුදු සමය තුළ මේ සියලුම සම්ප්‍රදාය වලට මූලික මඟ පෙන්වීම කළේ ලාංකික බුදු සමය. ඒ නිසා වෙනතන අපට ලොකු පැහැදිලි අතීත ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් තියෙනවා. හැබැයි වර්තමාන අතීතය කියන එක සැකයි. ඒ අතීත අභිමානීය පිනතුනි සුර කියන කරුණු දෙකක් අපට තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. පසුගිය මාසයේ කැලිෆෝනියාවේ බොහෝ ස්ථානවල විතරක් නෙවෙයි ඇමරිකාවේ බොහෝ ස්ථානවල වෙසක් උත්සවයේ නිමිත්තෙන් වෙසක් උත්සව පැවැත්වුව පන්සල්වල ලංකාවේ පන්සල විතරක් නෙවෙයි බුරුම පන්සල්වල සියම් පන්සල්වල වියට්නාම් පන්සල්වල හැම පන්සලකම වගේ වෙසක් උත්සවයක් සැමරුවා. ඒ වෙසක් උත්සවයේ සමරනකොට ඒක සැමරුවේ වෙසක් ඩේ කියලා. වෙසක් ඩේ කියලා සැමරුවේ. වෙසක් කියන වචනේ පිනුතුනේ කාගේද? වෙසක් කියන වචනේ සිංහල වචනය. වෙසක් ඩේ නැමැති ඩේ කියන එක ඉංග්‍රීසි වුණාට වෙසක් කියන පදේ යටතට ලෝකෙම බෞද්ධයන් එකතැන රැස් වුණා. ඒ විතරක් නෙවෙයි ෂඩ් වර්ණයේ යුක්ත බෞද්ධ පොඩිය යටතට මේ හැම දෙනෙක් මේක රාශිය වුණා. මහායාන, තේරවාද, වජ්‍රයාන කිසිඳු ભેදයකින් තොරව බෞද්ධ පොඩිය කොහෙද නිර්මාණය කළේ? ෂඩ් වර්ණයේ යුක්ත බෞද්ධ පොඩිය පිනතුනේ ලාංකිකයාගේ නිර්මාණය. ලංකාවේ මිනිස්සු නිර්මාණය කරපු බෞද්ධ පොඩි යටතට වෙසක් දේ නැමැති වෙසක් නැමැති සිංහල පදේ යටතට මුළු ලෝක බෞද්ධයා මේක රාශි වුණා එක සෙවණක් යටතට. මේක අමතක කරන්න එපා. තාම පිනතුනි අපට බෞද්ධ ලෝකයේ හේ ලාංකික අපට ලොකු අභිමානයක් තියෙනවා. ඒක කිසි වෙලකට අමතක කරන්න එපා. ලංකාවට කියන්නේ රත්නදීපය කියලා. රත්නදීපයේ පිනතුනි ස්වර්ණදීපයට වඩා වටිනවා. ඒ වටින්නේ ලංකාවේ තියෙන මුතු ටික මැණික් ටික නිසා නෙවෙයි. ලංකාව වටින්නේ ලංකාවෙන් බුදුදහම ලෝකයට උරුම කරලා දීපු ගෞරවයයි ලංකාවට තියෙන්නේ. වෙන ගෞරවයක් නෙවෙයි. ක්‍රිකට් වල ගෞරවය නෙවෙයි. අපට ඒ ගෞරවය පිනතුනි තියෙන්නේ බුදු සමය නිසා. ඒ ගෞරවයක් හිම රටක් විදිහට පිනතුනි අපි මේ අතීතයේ අමතක කරන්න හොඳ නැහැ. ඒ අතීතය අපට ප්‍රධාන වශයෙන් අපේ දක්ෂතාවය තියෙන්නේ මේ බුදු සමය සුරක්ෂිත කිරීමේ ගෞරවය තමයි අපට තියෙන්නේ. අපේ ලාංකික බෞද්ධයන් අතින් නොඑක් විදිහ අඩුපාඩු සිද්ධ වුණත් කලින් කල පිනතුනේ අපේ අනුවණ වැඩ කළත් වැඩිපුර ප්‍රමාණයක් අපේ අතීතයේ හිටිය රජවරුත් ගිහි ජනතාවත් සාමාන්‍ය ජනතාවත් විශේෂයෙන් හාමුදුරුවෝ ඉතාම දුරදක්නා නුවණින් ඉතාම වැදගත් වැඩ පිළිවෙළ රාශියක් කළා. ඒ විතරක් නෙවෙයි පිනතුනේ හොඳට මතක තියාගන්න මේ වැඩපිළිවෙල සඳහා අදෘශ්‍යමාන දෙවිවරු අනිත් පැත්තෙන් එනගෙන උදව් කළා. තාමත් උදව් කරනවා. ඒ නිසා තමයි අභියෝග රැසක් අභියස අභියෝග සියල්ලක්ම ජයගෙන තාම ලංකාව කියන මේ පොඩි රට තාම ලෝකයේ අභියස ඉන්නේ. මෙවැනි තත්ත්වයකත් ලාංකික සමාජයට තියෙනවා. අපි කරන අනුවණ වැඩ නිසා අපට ලොකු අවාසි වෙනවා. ඒව පාලනය කරන්න දෙවියන්ටවත් බැරි වෙන වෙලාවල් තියෙනවා. නමුත් පින්නතුනේ බුදුදහම ආරක්ෂා කිරීමේ කටයුත්ත දෙවරුන්ගේ රැකවරණයෙන් සහ බුද්ධිමත් ගිහි ජනතාවගේ සාස්වාමීන් වහන්සේලාගේ වැඩපිළිවෙළ නිසා තව බොහෝ කලක් තියේ කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ ලංකාවේ බුදුදහම නැති වුණත් ලෝකයේ බුදුදහම නැති වෙන්නේ නැහැ. ඇමරිකාවේ බුදුදහම නැති වෙන්නේ නැහැ. දැන් වේගින් බුදුදහම බටහිර යුරෝපය ඇතුළු රටවල් වල ඕස්ට්‍රේලියාව ඇතුළු මහද්වීප ගානක වේගෙන් පැතිරෙනවා. ඒ නිසා අපිට පිනතුනේ වර්තමානයේ ජීවත් වෙන අපි මේ ධාමී ප්‍රයෝජන ගන්නට ඕන. ඒ වගේම අපේ දරුවන්ට මේ ආභාෂය අපි ලබා දෙන්නට ඕන. අඩුම වශයෙන් පිනතුනේ තමන්ගේ දරුවන්ට සිංහල බැරි වුණත් කමන්නේ නැහැ. සිංහල ටිකක් අපිත් හිතුව සිංහල උගන්වන්න එක ලේසියි කියලා. නමුත් සිංහල උගන්වන්න එක එතරම් ලේසි නැහැ. ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. නමුත් පිනතුනේ අඩුම වශයෙන් බුදුන් වඳින දරුවෝ ටිකක් එක දවසට විනාඩි 10ක් හරි බුදු මැදුර ළඟ බුදු පහන ළඟ කවුරුත් එකතු වෙලා ගෙදර දවසට විනාඩි 5ක් හරි ඉතිවිසෝ පාඨය කියලා ස්වාකාතෝ පාඨය කියලා සුපටිපන්නෝ පාඨය කියලා කරණීය මෙත සූත්‍රය කියලා දරුවොත් එක මේක කියන්න මාසයක් කිව්ව ගමන් පාඩම් කරන කාට මේක කටපාඩම් කරලා පාඩම් කරන්න බෑ. පොත් බලලා කවදාවත් පාඩම් කරන්න බෑ. දරුවොත් එකට කියන්න ඕන. මේ ආభాෂය ලබා දෙන පිණිසුනි සමහර රටවල එක හාමුදුරුවනේ සඳහන් කළා සමහර රටවල පන්සල් ඇති නොවෙච්ච කාලවල පන්සල් බිහි වෙන කලින් ඊයේ දෙමව්පියෝ කළ තියෙන්නේ දරුවොත් එක මේ ගාථා ටික කියන එක විතරයි කළ තියෙන්නේ. හවසට කවුරුත් පහන ළඟට රැස් වෙලා දරුවන්ට සිංහල බැරි වුණත් ගාථා පුළුවන් පාලි ගාථා ටික පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා මේ උරුමයක් අඩුම වශයෙන් පිනුතුන ඔබ ලබා දෙන්න. ඒක ඔබෙන් ඉටුවන්නට ඕන යුතුකම. මොකද ඔයිට වඩා සුවිශේෂ කාර්යභාරයක් අතීතයේ හිටි ලාංකික ජනතාව මේ දහම වෙමින් කරලා තියෙනවා. ඔබට මහා ලොකු සේවයක් කරන්න බැරි වුණත් අඩුම ගානේ මේ යුතුකම ඔබේ දරුවන් වෙනුවෙන් හරි කරන්න. එහෙම නොකරනවා නම් පින්නතුනේ ඔබ මේ වගකීම පැහැරිය වෙනවා. ඒ නිසා පටිසමුපාදේ වගේ ගැඹුරු ධර්මකාරණා ඔබ සාකච්ඡාවට භාජනය කළා, පන්සලේදී වාද විවාද කළා, ගෙදර යනවා විතරක් නෙවෙයි, ගෙදර ගිහිල්ලා අඩුම වශයෙන් දරුවෝ ටිකත් එක්ක බුදුන් වඳිනවත් හුරු වෙන්න. බෞද්ධිය මෙහෙම නොකරට පින්නතුනේ සමහර ආගම් වලයි දවසට 4-5 වතාවක් තමන්ගේ ආගම අදහනවා. ඒ හිතන්නේ මැද පෙරදිගේ විතරක් කියලා. ඒ හිතන්නේ පකිස්තානයේදී බංග්ලාදේශයේදී විතරක් කියලා. ඒක පින්නතුනේ මිනිස්සු ඇමරිකාවේදීත් කරනවා, ඉංගලන්තේදීත් කරනවා, ඕස්ට්‍රේලියාවේදීත් කරනවා. ඒ මිනිස්සු දිනු වෙන්නේ මේ නිසා. අපිට පස්පාරක් ඕනේ නැහැ පින්නතුනේ. අඩුම ගානේ දවසට විනාඩි 5ක් එකවරක් හරි මේ දේ අප විසින් කළ යුතුයි. මේක ඉතාම අවධාරණයෙන් හිතර ගත යුතු කාරණයක්. මේක සරල දෙයක් නෙවෙයි. මේක සැහැල්ලුවෙන් හිතන්න එපා. අඩුම වශයෙන් මේ දේ හරි අපේ දරුවෝ වෙනුවෙන් කරන්න ඕන. අනාගත පරපුර වෙනුවෙන් අපි මේක කරන්න ඕන. හොඳයි පින්නතුනේ, මිහිඳු හාමුදුරු සමයත් සමරන මේ සමයේදී මිහිඳු හාමුදුරන්ගේ සිදුවෙච්ච සේල අපි මේ ටිකක් මෙනෙහි කරලා අපි මේ අතීතයක් දැනගන්නට ඕන. අපි බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසය, බුදු දහම මේ හැම මාතෘකාවකම අපි ඉගෙන ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ දැනුම සාර්ථක වෙන්නේ. හොඳයි පින්නතුනේ, අඟුලිමාල හාමුදුරුව කියලා කියන්නේ මේ ශාසනයේ හිටිය සුවිශේෂී කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, අඟුලිමාල හාමුදුරුවන්ගේ චරිතය, උන්වහන්සේගේ රහත් භාවය බොහෝ දෙනා සාකච්ඡාවට භාජනය කරනවා, ප්‍රශ්න කරනවා. මේ තරම් මහා මිනිස් ඝාතනයක් කරපු කෙනෙකුට කොහොමද මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් වුනේ කියලා. පින්නතුනේ, ඔබට ගිලම්පස ලැබෙනවා, ඔබ ගිලම්පස වළඳන්න, ඒ ගමම බණත් අහන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එළියට ගිහිල්ලා යන්න ඕන කෙනෙක්, අනිත්ට බාධා වන්න ඕන විදිහට එළියට ගිහිල්ලා එන්න. දිගටම මෙතන හැදෙන්න ඕන කියලා එකක් නෑ. අපි නමුත් ධර්ම දේශනාව දිගටම කරනවා. මේක නිමානුපත් වෙනකම් අපි දිගටම ධර්ම දේශනාව යනවා. ඔබ ගිලම්පස වළඳන්න, ඒ අතරේ එළියට යන්න ඕන කෙනෙක්, ඒ කෙනෙක් වෙන ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගන්න. අඟුලිමාල හාමුදුරන්ගේ මේ ජීවිතය ඇතිවෙච්ච විපර්යාසය ගැන සහ මෙතරම් මිනිස් ඝාතනයක් කරපු කෙනෙක් ඉතාම කෙටි කාලයකදී ඒ සියලු අකුසල දහම් මැඩගෙන කොහොමද රහත් භාවයට පත් වුනේ කියන එක ගැන බොහෝ දෙනාට ප්‍රශ්න තියෙනවා. අපි ඒව සාකච්ඡාවට භාජනය කළ යුතුයි. කොහොමද මෙහෙම වන්න පුළුවන්ද කියලා. පින්නතුනේ, බුදුහාමුදුර එක්තරා දවසක කොසල් රට සැරත් නුවර වාසය කළා. එකල ඉන්දියාව ප්‍රධාන වශයෙන් ජනපද හතරකට බෙදලා තිබුණා. මගද, කෝසල, වත්ය, අවන්ති කියලා. මගද, කෝසල, වත්ය, අවන්ති. ඒව නැවත හතර ගානෙ බෙදලා 11 මහා ජනපදවලට බෙදලා තිබුණා. මේ ජනපද හතරේ ඉන්දියාව ඒ කාලේ කිව්වේ පින්නතුනේ දඹදිව කියලා, ජම්බුදීප කියලා, ಭಾರತය කියලා. අද කියන ඉන්දියාව නෙවෙයි කියලා තිබුණේ. අද කියන ඉන්දියාව පොඩි හුඟක්. ඒ වගේ දෙගුණයක් විතර ඒ කාලේ දඹදිවට අයිති වෙලා තිබුණා ಭಾರತයට. දැන් තියෙන නේපාලය, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය ආදී රටවල් ගානක් එක්ක මෙවැනි පරිසරයක් මත පින්නතුනේ ඉන්දියාව ප්‍රධාන ජනපද හතරකට බෙදලා තිබුණා. එයින් එකක් තමයි කෝසලිය කියලා කියන්නේ. මගධ අධිපති වෙලා හිටියේ කොසල රජතුමා, පස්සේ අජාසත් රජු වුණා. කෝසලිය රජකලේ කොසල රජතුමා වජි ජනපදයේ වජි පිටසක් විසින් පාලනය කළා. අවන්තිය වෙනම පාලනය වුණා. සමහඬු විදියට සමහරව පාලනය වුණා. අප මේ සාකච්ඡා කරන කෝසලිය කියලා කියන්නේ පින්නතුනේ විශාල ජනපදයක්. ඇතැම්ට ලංකාව වගේ 20 ගුණයක් විතර ලොකුයි ඒ කාලේ හැටියට. ඉතින් මේ මහා ජනපදයක එක්තරා කුඩා කොටසක් තමයි කිමුලත්පුරවරය කියලා කියන්නේ. කිමුලත්පුරයත් අයිතුනේ කොසල් රටට. ඒ නිසා තමයි කොසල් රජතුමා සමහර අවස්ථාවලදී බුදුහාමරණේ කියනවා, බුදුහාමරණේ ඔබ වහන්සේත් කොසල් රටේ, මාත් කොසල් රටේ, බුදුහාමරණේ ඔබ වහන්සේට දැන් අවුරුදු 80යි, මටත් අවුරුදු 80යි කියලා. දෙන්නම සමාන වයසේ ඉඳලා තියෙන්නේ. කොසල් රජතුමා ටිකක් ආඩම්බර වෙලා තියෙන බුදුහාමරණ තමයි ජනපදයේ කියලා. ජනපදයේ බුදුන් එක ගැන සතුට වෙලා තියෙන දැනුත් එහෙමනේ නේ. හාමුදුරු ගමේ හැම ඉන්නවා නම් සමහර ආඩම්බර වෙනවා. අපේ ගමේ හාමුදුරු කෙනෙක් ඥාතින් වෙනවා නම් ඒත් ආඩම්බර වෙනවා. අපේ හාමුදුරු කෙනෙක් තමයි අහවල් ඥාති කරේ කියලානේ. ඒ කාලේ තිය අභිමානයේ තිබිලා තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනේ මේ කොසල ජනපදයේ බුදුන් තමයි සැවැත්නුවරක් තිබුණේ. බුදු හාමුදුරු මෙහි වැඩ ඉන අවස්ථාවේ ඊට ආසන්න ප්‍රදේශයක තමයි මේ අඟුලිමාල හිටියේ. අඟුලිමාලගේ සැබෑ නම අහිංසක. අහිංසක කියලා කියන්නේ පින්තුනේ මේ කුමාරය ඉපදෙනකොටම දෙමව්පියෝ දැනගත්ත ඒ කාලේ හැටියට ජ්‍යොතිෂය පිළිගත්ත ඒ කාලෙත් ජ්‍යොතිෂයෙන් බොහෝ සෙයින් පැහැදිලි කළා කෙනෙක්ගේ අනාගත චරිතය ගැන. දැන් අජාසත් ගැනත් එහෙම අනවශ්‍ය පළ කළ තිබුණා. අජාසත් මරණය තමන්ගේ පියාව මරණයට පත් කරනවා කියන එක මව් කුසින කාලෙම තේරුම් ගන්න තිබුණේ. ජ්‍යොතිෂය ඒ තරම් දිනවල තිබුණේ. කෙසේ වෙතත් මේ කුමාරයා ලොකු මිනිස් ඝාතනයක් කරනවා කියන එක මව්පියෝ කලින්ම දැනගත්තා. ඒ නිසා මේ කුමාරයට නමක් තිබ්බා මොකද්ද? අහිංසක කියලා. කාටවත් හානියක් කරන්න එපා පුතේ. ඔබ අහිංසක කෙනෙක් වෙන්න කියලා ලොකු ප්‍රාර්ථනාවකින් මේක තිබ්බේ. පින්නතුනි සමහර අය කියනවා දැන් ওই නම් තිබ්බහම නමානුවම ඉන්න ඕනේ කියලා නේ. සමහර අය කියනවා මේ නම දැහැමි නමක් තිබුණට මෙයා එහෙම ඉන්නේ නැහැ කියලා බනිනවා සමහරට නේ. ඔව් බනින්නේ අප පින්නතුනි. ඒ එයා එහෙම දැනට ඉන්න නිසා නෙමෙයි නම තියන්නේ. එයා අනාගතේ ඒ අගුණ දුර්වලකම් අඩු කරගෙන එහෙම ඉන්න කියන ප්‍රාර්ථනාව වෙනුවෙන් ඒක කරන්නේ. දැන් උපතේම දරුවෙක් ඇතැමිට හුඟක් කේන්ති යනවනම් ගෑනු දරුවෙක් නම් ඒ දරුවට කියනවා ශාන්ති කියලා. පිරිමි ළමයෙක් නම් කියනවා ශාන්ත කියලා. ඉතින් බලන අය කියනවා මෙයාගේ කිසිම ශාන්තකමක් නැහැ කියලා. කිසිම විශ්වාසයක් නැහැ, කිසිම තැම්පත්කමක් නැහැ කියලා බනිනවා. නම් තියපු අයටත් ඒක බනිනවා. පින්නතුනි එහෙම කරන්න එපා. එහෙම බනින්න නෙවෙයි එහෙම කියලා. ඒ ළමයේ චරිත ලක්ෂණ නිසාමයි ඒක තියන්නේ දරුවට හොඳ වෙන්න. ඈ ඇතැමිට අකාලේ මියන්න වගේ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට ආශිර්වාදයක් වෙන්න ජීවක කියලා නම තියෙනවා. උගහාක ජීවත් වෙන කෙනෙක් කියලා. එහෙම තමයි ලක්ෂණය. ඒක වරදක් නෙවෙයි. ඒක දෙමාපියන්ගේ තියෙන ප්‍රාර්ථනාවක්. දැන් මේ පින්නතුන්ගේ දරුවන්ට එහෙම අපල තියෙනවා නම් ওই මේ සමහර ප්‍රසිද්ධ තැන්වල බෝධි වගේ තැන්වල ගිහිල්ලා ලියනවනේ නේ. අහවල් ළමයාගේ අපල දුර්වේවා කියලා. ඒ ලියන්නේ අර දකින්න වාද දෙන එක ඒක ප්‍රාර්ථනා කළා. ඒ ඇගේ සිතුවිල්ලක් ඇති වෙන්නේ ඒක තියන්නේ. ඒ නිසා මේක වරදක් නෙවෙයි. ඒකට බනින්න එපා. ඒක තමයි ක්‍රමය. එතකොට අහිංසක කියන නම තිබුණු මේ කුමාරයා පින්නතුනේ ඇත්තම අහිංසක කෙනෙක්. නමුත් ගුරුවරයන්ගේ වැරදි මඟ පෙන්වීම මත මේ දරුවා නොමගට යොමු වුණා. ගුරුවරයාට ගුරු පූජාව කරන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ තරම් මිනිස් ඝාතනයකට මෙයා පෙළ මුනේ. පෙළඹිලා ඇඟිලි වලින් ඇඟිලි දහසක මාලයක් අල්ලලා ගුරුවරයා කරපු ශිල්ප දානයට ගුරු පූජාවක් ඇටියට ගුරු පූජාව කරන්නයි මොහු මෙතරම් මිනිස් ඝාතනයක් කළේ. නමුත් මේ මිනිස් ඝාතනය ඔහු කළේ මිනිස්සු කෙරෙහි අමනාපයෙන් නෙවෙයි, ද්වේෂයෙන් නෙවෙයි. ඔහුගේ හිතේ දැඩි ප්‍රාර්ථනාව බලාපොරොත්තුව තිබුණේ ගුරු පූජාව හොඳට කරන්න, ගුරුවරයාට මේ සැලකිල්ල දක්වන්නයි ඔහුගේ පරමාර්ථය වුණේ. හැබැයි ඔහු ඒ සඳහා යොදාගත්තු ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි, එතරම් කාරුණික දෙයක් නෙවෙයි. මහත් සැහැසි ක්‍රමයක් ඔහු අනුගමනය කළේ. මිනිස්සු මරලා එක කෙනෙක්ගෙන් එක ඇඟිල්ලක් විතරයි ගත්තේ. ඒක තමයි ක්‍රමය. ඉතින් මේ වගේ මිනිස් ඝාතනයකට පෙළඹුණාට පස්සේ මුලින් එක්කන දෙන්න ඇරුවට පස්සේ මොහු හුවා ශක්තිමත් වුණ එන්න එන්නම මොහු ගැන සමේ සූත්‍රෙම සඳහන් වෙනවා. ඇතැම් විට පුද්ගලෝ 10 දෙනා, 20 දෙනා, 30 දෙනා, 40 දෙනා, 50 දෙනා එකට ආවත් ඒ 50 දෙනත් ඝාතනය කළා කියලා. ඒ විතරක් නෙවෙයි වේගෙන් අස්වැයන්ගේ පිට යන, වේගෙන් අස්ව කරත්තවල යන අය ලුහු බැඳලා ගිහිල්ලා මොහු එය ජීවිතක් හිටපත් කළා කියලා. ඒ තරම් ලොකු උද්වේගයක් ඇති වුණා මේ දේ හරියට කරන්න ඕනේ කියන හැඟීමෙන්. ඒ නිසා මුලින් අහිංසක කියන නමෙන් හිටිය මේ කුමාරයා පස්සේ කාලේ අර ඇඟිලි මාලයක් කරපු නිසා ඔහු ප්‍රසිද්ධියටපත් වුණා අඟුලි මාල කියලා. එතකොට ඒ නමින් තමයි පැවිදි වුණාට පස්සේ ඔහුට හැඳින්වෙන්නේ. සමහර නම් ඊට පස්සේ යෙදු වෙන එකනට විතරයි. දැන් අජස්සත් කියන එක ආයෙ යෙදු වෙන්නේ නැහැ. ඒ නරක චරිතයත් එක්ක යෙදු වෙන්නේ නැහැ. දේවදත්ත කියන එක ආයෙ කාටවත් යෙදු වෙන්නේ නැහැ. අඟුලි මාල කියන එකත් ආයෙ යෙදු වෙන්නේ නැහැ. රාහුල හාමුදුරන්ලා ඉන්නවා, සීවලිය හාමුදුරන්ලා ආයි නැවත ඉන්නවා, ආනන්ද හාමුදුරන්ලා ඉන්නවා. නමුත් දේවදත්ත හාමුදුරන්ලා නැහැ, අඟුලිමාල හාමුදුරන්ලා නැහැ. ඒ මේ චරිතයම නිමාටපත් වුණා. හැබැයි පින්නතුනි ඒ චරිතවලින් ලොකු ආදර්ශයක් මේ සමාජයට සපයනවා. ඉතින් මෙහෙම මිනිස් ඝාතනයක් කරනකොට මිනිස්සුන්ට ලොකු හානියක් වුණා. ඔහු ගම් නියම් ගම් කළා, ගම් නොගම් කළා, නියම් ගම් නොනියම් ගම් කළා, ජනපද නොජන පද කළා. ඒ කියන්නේ තනි කරම ගම් පිටිම හානියට පත් කළා. ලොකු හානියක් කළා. මෙහෙම හානියක් වෙනකොට මිනිස්සු රජමාලිගාව ඉදිරියේ ගිහිල්ලා ලොකු උද්ඝෝෂණයක් කළා. මිනිස්සු මේ මහත්සේ පීඩාවට පත් වෙලා ඉන්නවා. ඇයි රජතුමනි ඔබ තාම බලන් ඉන්නේ? මේක මැඩපවත්වන්න කියලා. රජතුමාට මේ මිනිස්සුන්ගේ දෙයට අහුන්කම් දෙන්නට සිද්ධ වුණා. ඊට පස්සේ රජතුමා සිය ගානන් අශ්වයන් පිරිවරාගෙන යුද භටයන් සහිතව මේ අඟුලිමාලව අල්ලන්න යන තීරණය කළා. ජීවා ග්‍රහෙන් ගන්න යන තීරණය කළා. ඊට පස්සේ සිය ගණනක බලසේනාවක් සහිතව අවියාවුද අරගෙන මොහු එන්න හදනකොට මොහු ඊට කලින් බුදුහාමුදුරුවෝ සමවැළ යන්න ඕනේ කියලා තීරණය කළා. මේක මේ සුවිශේෂී වැඩකට මේ යන්නේ ඊට කලින් බුදුහාමුදුරුවෝ සමවැළ යන්න ඕනේ කියලා තීරණය කළා. බුදුහාමුදුරුවෝ හම් වෙනට ආවට පස්සේ මොකද සිද්ධ වුනේ? කලබලෙන් වගේ ආවා රජතුමා සේනාවත් පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ හමු වෙන්න. බුදුහාමුදුරුවෝ අහනවා රජතුමනි මේ මොකද කලබලේ මේ දවල් කාලෙත් වෙනකන් පිරිවරාගෙන? ලිච්ඡවීන්වත් ඔබට එරෙහිව යුද ප්‍රකාශ කළද මේ ආවේ? නැත්නම් මගධාත්පති බිම්බිසාර රජතුමා ඔබට එරෙහිව යුද වැදිලා දෙන්නේ. ඒකද මේ ඔබ මේ මෙච්චර යන්නේ කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ දන්නව හේතුව මේ නිකන් අහන්නේ. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි එහෙම දෙයක් නෙවෙයි මේ අඟුලිමාල කියන මහා සෑහසි සොරෙක් ඉන්නවා මිනිස් ඝාතකෙක් ඉන්නවා මොහු අල්ලන්නේ මේ අපි යන්නේ කියලා බුදුහාමුදුර හනවා රජතුමනි ඒ ඔබ අල්ලන්නේ අනේ සෑහසි සොරා මිනිමරුව අඟුලිමාල යම් කිසි අවස්ථාවක සිවුර කෙස්රැවුල් බාල සිවුරු පෙරවාගෙන සිල් සමාදන් වෙලා පැවිදි වෙලා ස්වාමීන් වහන්සේලාගෙන් කෙනෙක් බවට පත් වෙලා ඉන්නවනම් ඔබ ඒ තැනැත්තාට මොකද කරන්නේ කියලා. මේ වගේ මහා මිනිස් ඝාතනයක් කරපු කෙනෙක් ඒ වගේ දුරු වෙලා සිල්වත්ව පැවිදි වෙලා සිවුරු දරාගෙන කෙනෙක් ඉන්නවනම් ඔබ ඒ තැනැත්තාට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා ඇහුවා. එතකොට රජතුමා මොකද කිව්වේ? රජතුමා කියනවා ස්වාමීනි එහෙම තත්වයකට මොහොපත් වුණොත් මම ඔහුට කිසිදු ભેදයක් නැතුව මම ඔහුට වඳිනවා. එයා මගේ ළඟට එනවනම් මම ඉන්න ආසනේ නැගිටලා ඔහුට මම ආසනය දෙනවා. ඒ වගේම ඔහුට මම සිව්පස්ය චීවර පිණ්ඩපාත සේනාසන වලින් මම ඔහු රකින්නවා. ඔහු පෝෂණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ තැනැත්තාට යම්කිසි ආරක්ෂාවක් අවශ්‍ය නම් ඒ සීල ආරක්ෂාව මම සපයනවා. ඒ විතරක් නෙවෙයි ඒ තැනැත්තාගේ දෙමව්පියන් අතරන වෙලා ඉන්නවනම් ඒ දෙමව්පියන් මම බාර ගන්නවා. ඒ දෙමව්පියන් මම පෝෂණය කරනවා. නමුත් ස්වාමීනි මේ වගේ සැහැසි සොරෙක් ඒ තත්ත්වයට පත් වේද කියලා හිතන්න බෑ. මේ වගේ පවිතු කෙනෙක් එවැනි දැහැමි ජීවිතයකට පත් වේද කියන එක මට විශ්වාස කරන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ඇඟිල්ල දෙක කළා කියන රජතුමනි අර ඉන්නේ අර අතන ඉන්නේ අඟුලිමාල තමයි කියලා. ඇඟිල්ල දෙක කළා. දැන් මේ වන විට රජතුමා බුදුහාමුදුරුවෝ හමු වෙන මෙතෙන්ට එනකොට අඟුලිමාල මහන වෙලා රජතුමාට අර ඉන්නේ අඟුලිමාල කියලා ඇඟිල්ල දෙක කර ගමම් රජතුමා කලබල වුණා. රජතුමා බියටපත් වුණා. රජතුමාගේ ඇඟේ ලොමු දැහැගත්තා කියලා කියනවා. රජතුමා දුවන්න හැදුවා බය වෙලා. අර වීරෙක් වගේ ආවට ඊට පස්සේ කියනවා රජතුමා බුදුහාමුදුරුවෝ කියනවා රජතුමනි කලබල වෙන්න එපා. දැන් අඟුලිමාල පුරා පුහුණුවෙකුටවත් හානියක් කරන්න කෙනෙක් නෙවෙයි කියලා. රජතුමා මෙහෙම එන්න කලින් පින්නතුනේ රජතුමා මෙතෙන්ට එන්න කලින් බුදුහාමුදුරුවෝ අඟුලිමාලව හමු වෙන කියලා තිබුණේ. අඟුලිමාල හිටිය ප්‍රදේශයට බුදුහාමුදුරුවෝ වැඩම කළා. ඔහු හිටියේ එක්තරා වනගත ප්‍රදේශයක් ආශ්‍රිතව මාර්ගයක් ආශ්‍රයේ මු හිටියේ. මොහු ඉන්න ප්‍රදේශයට බුදුහාමුදුරු යනකොට පින්නතුනි ඒ මාර්ගයේ දෙපසීටේ මිනිස්සු කෑ ගහලා කිව්වා බුදුහාමුදුරනේ ওই පාරේ නම් යන්න එපා. ওই පාර යන කිසිම කෙනෙක් බේරුනේ නැහැ. එක පුද්ගලෙක් නෙවෙයි පුද්ගලෝ 10 දෙනා ගියා, 20 දෙනා ගියා, 30 දෙනා ගියා, 40 දෙනා ගියා, 50 දෙනා ගියා, තනිව ගියා, අස්වැන්නේ පිට නැගලා ගියා, අස්ව රතවල ගියා, ඇත්තුන්ගේ පිටව ගියා, ඇත්තුන් නැගපු කරත්තවල ගියා. කිසිදු කෙනෙක් බේරුනේ නැහැ. ඔබ වහන්සේ නම් යන්න එපා කියලා ඉල්ලීම් කළා. පළවෙනි වතාව නෙවෙයි, දෙවෙනි වතාව නෙවෙයි, තුන්වෙනි වතාවත් ඉල්ලීම් කළා. බුදුහාඳුරු පිනතුනි වැඩම කළා. ඊටාම සාන්ත ගමනින් වැඩම කළා. එක අතකින් මහා කරුණාවෙන් තෙත්ව ගිය හදවතින් අනිත් අතින් පිනතුනි මහා ප්‍රඥාව දෙකම එකට මුසු වෙච්ච මහා නුවණකින් හෙබි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන මේ දෙවියන් බමුණු සහිත ලෝකයාගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වෙච්ච මේ බුදුහාඳුරෝ මේ එකම පුද්ගලයා කෙරෙහි අතිශය කරුණාවෙන් පිනතුනි මේ මාර්ගයේ වැඩම කළා. වැඩම කළ පිනතුනි බුදුහාඳුරෝ සාමාන්‍ය මිනිස්සෙකුගේ වෙස්ෙන් ගියත් බුදුහාඳුරෝ විශේෂ ක්‍රමයක් මෙහි ජානවමනය කළා. මොකක්ද ඒ ක්‍රමය? උන්වහන්සේ යම් කිසි විදිහක ඊර්දි බල පාවිච්චි කළා. ඊර්දි බලවල අභිඥාවල එක එක ප්‍රභේද තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පාන පුළුවන් සුවිශේෂ අභිඥා මානසික හැකියාව තියෙනවා. ඒ සියල්ලක්ම බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ යොදාගත්තේ නැහැ. එක කරුණක් උන්වහන්සේ භාවිත කළා. මොකද්ද? අංගුලිමාලින්න මාර්ගයේ බුදුහාමුදුරුවෝ ඉතාම ප්‍රකෘති ගමනින් වගේ වැඩම කළා. නමුත් උන්වහන්සේ ඈත ඉන්නේ අංගුලිමාලට පේන්නේ බුදුහාමුදුරුවෝ ඉතාම ළඟින් යනවා වගේ පේන්නේ. අංගුලිමාල වේගෙන් බුදුහාමුදුරුවෝ කරා දුවනවා. දෙව්වට අංගුලිමාලට පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරුවන්ට ළඟා වෙන්න. නමුත් බුදුහාමුදුරුවෝ ඈතයි මේ ඉන්නේ. ඈත හිටියට බුදුහාමුදුරුවෝ සැලැස්සු අංගුලිමාලට පේන්න උන්වහන්සේ අංගුලිමාලට ඉතාම ළඟින් ඉන්න කෙනෙක් විදියට සැලැස්සුවා. නමුත් උන්වහන්සේ වැඩම කරමින් හිටියේ නැවතුනේ නැහැ. වැඩම කරමින් ඉතාම සාන්ත ගමනින් ඉදිරියට යනවා. අංගුලිමාල පස්සේ වේගෙන් දුවන බුදුහාමුදුරුවෝ අල්ලගන්න. මේ ඇඟිලිමාල සම්පූර්ණ කරගන්න. ඔහු කල්පනා කළා වෙනද මට පුද්ගලයන් ඝාතනය කරන්න හුඟා ප්‍රේහස මහන්සියල දුවන්න වෙනවා. නමුත් අද මේ සාන්ත ශ්‍රමණයෙක් වෙනවා මට ඉතාම පහසුවෙන් මගේ කටයුතු සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. මොහු පින්නතුනි වේගයෙන් බුදුහාඳුර වෙත දිව ගියා. නමුත් දුවනවා දුවනවා මොහුට ලං වෙන්න බෑ. මොහු වෙහෙසටපත් වුණා. වෙහෙසටපත් වෙලා මොහු කියනවා බලන්න හරිම පුදුමයි වෙනදා ඉතාම වේගෙන් යන අස්වැයන් පිට යන මිනිස්සු හඹාගෙන ගිහිල්ලා මම ඒ මිනිස්සු බිම දාලා මිනිස්සු මැරුවා. මිනිස්සු අල්ලගත්තා. අද මෙච්චර සාන්ත ගමනින් යන මේ පුද්ගලයා මට අල්ලගන්න බැරි කියලා මොහු පුදුමයටපත් වුණා. පුදුමයටපත් වුණා විතරක් නෙවෙයි මෙහෙම දුවල දුවල අන්තිමට වෙහෙසටපත් වෙලා කෑ ගහලා කිව්වා ශ්‍රමණය නවතින්න කියලා. ශ්‍රමණේ නවතින්න කියලා දෙපාරක් කෑ ගහලා කිව්වා. බුදුහාඳුරෝ යන ගමනින්ම කියනවා අංගුලිමාල මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කියලා. මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කියලා. පින්නදින සාදුකාරයක් පවත්වන්න. ඔව් නැවතවතාව සාදුකාරයක් පවත්වන්න. ඔව් ටිකක් මේ වෙලාවට නිින්ද යන වෙලාව මහන්සියෙන් කොහොම හරි ඉන්න බලන්න. ඔව් හැබැයි හේතු නොවේ හිටියොත් නිින්ද යන්නේ නැහැ. ඔය හේතු උනත් තමයි නිින්ද යන්නේ. ඔව් ඒකෙන් සමන් ටිකක් බේරෙන්න ඕන. දැන් මමත් හේතු වෙලා නැහැ නේ. මෙහෙම තිබුණාට පුටුව තිබුණාට. ඔව් නැත්තම් මටත් නිින්ද යනවනේ. මේ දැන් කොහොම හරි උත්සාහයෙන් ඉන්න පින්නතුනි හොඳම කරුණ ටිකක් මේ අපි සාකච්ඡා කරන්නේ ශරීරයට අවස්ථාව දෙන්න එපා. සමන් අකර්මණය කරන්න, සමන් දක්ෂ වෙන්න මේ කියන ටික තේරුම් ගන්න. එතකොට අඟුලිමාල කෑ ගහලා කිව්වා නවතින්න කියලා. බුදුහාරෝ කියනවා මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කියලා. මෙතෙන්දි පින්නතුනි අඟුලිමාල බලනවා. ඇත්තෙන්ම මේ සිද්ධි අටුවාවල සඳහන් වෙනවා. නමුත් සූත්‍රයේ එහෙම සිද්ධියක් නැහැ. සූත්‍රයේ අම්මාපු එක ගැන සඳහන් වෙන්නේ නැහැ ඇත්තෙන්ම. පින්නතුන බලන්න පුළුවන් ඕනනම් මජ්ක්‍ධිම නිකාය දෙවෙනි පොතේ තියෙන මජ්ක්‍ධිම 51 මේ සූත්‍රය. ඒක අටුවාවේ සඳහන් වෙන කාරණයක්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒක සත්‍ය වෙන්න පුළුවන් ඒ කතාව. නමුත් සූත්‍රයේ ඒ කරුණ සඳහන් වෙන්නේ නැහැ. සූත්‍රයේ අම්මා ආවහෝ අම්මට කලින් බුදුහාමුදුරු ඉස්සර වෙලා ගියා කියන එක සූත්‍රේ නැහැ. නමුත් අටුවාවට අනුව එක හරියි. ඒක හරියක ගැටුමක් නේක වෙන්න පුළුවන්. අටුවාව එහෙම නෙවෙයි කියලා අපි කියනව නෙවෙයි. ඒක සත්‍ය වෙන්න පුළුවන්. නමුත් අපි දැනට මේ සූත්‍රයේ තියෙන කරුණු ටික විස්තර කරන්නේ ඇතැම්මිට එහෙම උනා වෙන්න පුළුවන්. ඒක හරිය ඔබතුමා කිව්ව එක හරියි. නමුත් අපි මේ දැනට විස්තර කරන්නේ සූත්‍රයේ තියෙන කරුණු ටික. පින්නතුනි මේ විදියට යනකොට අඟුලිමාල කල්පනා කරලා බලනවා. ගච්ඡං වදේසි සමන කිතෝම්හි මමංච ගෝහි ත්‍රිතම් අට්ඨිතෝති පුච්ඡාමිතං සමන ඒතමත්තං කතන්ඨිතෝත්වං අහමට්ඨිතෝම්හි. බුදුහාඳුරනේ ඔබ වහන්සේ යන ගමන් වඩින ගමන් කියනවා. යන ගමන් කියනවා ඔබ වහන්සේ නැවතිලා ඉන්න කියලා. නැවතිලා ඉන්න මට කියනවා ඔබ වහන්සේ නවතින කියලා. මේකේ තේරුම මොකද්ද? පින්නතුනේ අඟුලිමාල අච්චර දරුණු කෙනෙක් වුණත් බුදුහාඳුරු ගැන දැනගෙන හිටියේ කලින්. මොහු කියනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බොරු කියන කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍යය වගේ බොරු කියන කෙනෙක් නෙවෙයි. මේක මොකක් හරි අර්ථයක් තියෙන්න ඕන කියන එක ගැන ඔහුට විශ්වාසයක් තියෙන බුදුහාඳුරු ගැන. මේක පින්නතුනේ ඉතාම වටිනා දෙයක්. සත්‍යවාදී වෙනවයි කියන එක ලේසි නෑ. දැන් මේ වගේ කතාවක් තමයි පේනතුනේ. තවත් එකක් තමයි මේ ওই පස්සගමහනුන් හමු වෙන ගියානේ බුදුහාඳුරෝ. යනකොට දැන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පිළිගත්කම නැහැ බුදුහාඳුර බුදු නැයි කියලා. දැන් අර නම් තබන වෙලාවේ කොණ්ඩඤ්ඤ හිටියා. අනිත් අය හැම දිනෙක ඇඟිලි දෙකක් උස්සලා කිව්වා ගිහි ගෙදර හිටියොත් සක්විති වෙනවා, පැවිදි වුණොත් බුදු වෙනවා කියලා. අනිත් බමුණන් 107 දෙනාම 107 දෙනාම ඇඟිලි දෙකක් උස්සලා දෙකක් කියද්දී එදා හිටිය බාලම බුද්ධිමත්ම කෙනා හැටියට හිටිය කොණ්ඩඤ්ඤ තනි ඇඟිල්ල උස්සලා කිව්වා අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා. එහෙම දැඩි විශ්වාසයකින් කියපු කොණ්ඩඤ්ඤ පින්නතුනේ බුදුහාමුදුරෝ ඇවිල්ලා කිව්වා බුදු නාය කියලා. නමුත් මුලදී පිළිගත්තේ නැහැ. තුන්වෙනි වතාව දක්වා කිව්වා කොණ්ඩඤ්ඤ මම දැන් බුදු වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ බුදුහාඳුර අහනවා කොණ්ඩඤ්ඤ මම මීට කලින් කවදා හරි ඔබට කියලා තියෙද මම බුදු නැයි කියලා? මම කවදාවත් ඔබට කියලා නැහැ. ඔබට ඒ නොකියුවේ එදා නැති නිසා. අද මම කියන්නේ බුදු නැයි කියලා සැබවින්ම බුදු වෙච්ච නිසා කියලා. මේක කියෝ විතරයි පේනතනේ අර මතය සම්පූර්ණ වෙනස් කරා. කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ පේනතනේ බුදුහාඳුර ගැන මේ ආත්ම භාවිතරක් නෙවෙයි. බොහෝ දුර ගමන කාපු කෙනෙක් බුදුහාමරොත් එක්කම. ඒකට පිළිවෙත් පුරාගෙන ආපු කෙනෙක්. පළවෙනි ශ්‍රාවකය වෙන්න පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. නිකන් කෙනෙක් නෙවෙයි. බුදුහාමරණට වඩා වැඩිමල්. ඒ නිසානේ බුදුහාමරගේ නක්කබනු සෙට ආවේ. ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඒ කාලේ කිමිට සියලුම ශිල්ප ශාස්ත්‍රයෙන් පරකරට ගිහි ලීඩිය කෙනෙක්. බුදුහාමඳුර මෙහෙම කිව්ව ගමම්ම මම කවදාවත් මෙහෙම කියලා තියෙද මීට කලින් කිව්ව ගමහු තේරුම් ගත්තා. බුදුහාඳුර නම් මේ බොරුවක් නෙවෙයි කියන්නේ එතෙන්ද පිළිගත්තා. ඒ වගේම තමයි පේනතුනේ මේ අඟුලිමාලත් පිළිගත්තා බුදුහාඳුර නම් බොරු කියන කෙනෙක් නෙවෙයි. මේකට හේතුව මොකද්ද කියලා අඟුලිමාල කෑ ගහලා ඇහුවා. බුදුහාඳුරනේ ඔබ වහන්සේ මේ යන ගමන් කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ වඩින ගමන් කියනවා නැවතිලා ඉන්නවා කියලා. මම නැවතිලෙන මට කියනවා යනවා කියලා. මේකේ තේරුම මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කියන අඟුලිමාල ඔබ මේ සත්ව ඝාතනය කරමින් ඔබ සසර ඇවිදින කෙනෙක් සසර දුවන කෙනෙක් ඔබ වතන එක තැන නැවතිලි හිටියත් ඔබ සසර දුවන කෙනෙක් මම සත්ව හානියක් කරන කෙනෙක් නෙවෙයි මම සත්ව හානිය දුරු කළා සසර ගමන නවත්තපු කෙනෙක් නිසායි මම නැවතුණා කියලා කිව්වේ ඔබ තාම සසර ගමන දුවන කෙනෙක් නිසායි ඔබ දුවනවා කියලා ඔබ යනවා කියලා මම සඳහන් කරේ කියලා කිව්වා පින්නතුනේ මෙච්චරයි බුදුහාමුදුරන් අඟුලිමාලට කිව්වේ. අඟුලිමාල සියල්ලක්ම වෙනස් කළා. අර තීමට ආභියවද ටික ඔක්කොම දැම්ම බිම. ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා අමුතුවෙන් කිව්වේ නැහැ. සිල්ලර ගැන කියලා අමුතුවෙන් කිව්වේ නැහැ. මේක කිව්ව විතරයි අඟුලිමාලට තේරුණා තමන් මේ දෙක කලේ වරදක් කියලා. ඔහු ඒවලෙම වරද නිවැරදි කරගත්තා. අඟුලිමාල කියන්නේ පින්නතුනේ අසත්පුරුෂයෙක් නෙවෙයි. අඟුලිමාල කියන්නේ අකීකරු කෙනෙකුත් නෙවෙයි. අඟුලිමාල කියන්නේ පින අඩු කෙනෙකුත් නෙවෙයි. අඟුලිමාල කියන්නේ සසර පින උපරිමයට වඩපු කෙනෙක්. අඟුලිමාල කියලා කියන්නේ සසරේදී කල්යාණ මිත්‍රයන් අපමණ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරපු කෙනෙක්. අඟුලිමාල කියන්නේ බුද්ධිය ඉහළටම දියුණු කරගෙන ආපු කෙනෙක්. එක පොඩි වැරදීමකින් පිනතුනි මෙතෙන්ට ගියේ ඔහු. ඔහුට මේ වචනේ කියලා ඔහුව තේරුම් කළ දීපු ගමම්ම හොනි වැරදි වුණා බුදුහාමුදුරනේ. ඔබ වහන්සේ මේ පාළු මාවතෙහි මා වගේ දරුණු පුද්ගලෙක් හොයාගෙන ඔබ වහන්සේ මා කෙරෙහිම අනුකම්පාවෙන් නේද මේ ආවේ කියලා ඇහුවා. ඉතාම සංවේදීදායක අවස්ථාවක්. ඔහු බුදුහාඳුරන්ගේ පාමුල වැඳ වැටුණා. විතරක් නෙමෙයි බුදුහාඳුරේ මාව මහාන කරන්න කියලා කිව්වා. පින්නතුනි මේක ඉතාම සංවේදීදායක අවස්ථාවක්. ඔහු තනිකරම තමන්ගේ දිමිච්ච මේ අඩුපාඩු කණ්ඩික නිවැරදි කරගෙන ඊළඟ මාවත වෙත යන්නට අඟුලිමාල තමන්ගේ ජීවිතය වෙනස් කළා. බුදුහාමුදුරුව බැලුව අඟුලිමාලගේ වාසනා ගුණය. බුදුහාමුදුරන්ට පින්නතුනේ කෙනෙක් මුණ ගැහුණා නම් උන්වහන්සේ මුණ ගැහුණු අවස්ථාවේදී බලන්නේ පුද්ගලයා කරන ක්‍රියාවවත් පුද්ගලික රූප සම්පත්තියවත් පුද්ගලික උගත් සමගෙනවත් ධනවත් කෙනවමවත් නෙවෙයි පුද්ගලයා කොච්චර ඉහළ කුලයක ඉපදිච්ච කෙනෙක් කියලාදවත් නෙවෙයි බුදුහාමුදුර බලන්නේ බුදුහාමුදුර මොකද බලන්නේ ඔව් බුදුහාමුදුර බලන්නේ මේ තැනත්තා කොච්චර සසර බුද්ධිය දිනු කරු කෙනෙක්ද කියලා බුදුහාමුදුරත් IQ එක බලනවා ඈ GP එක බලනවා බුදුදහමේ කියන IQ එක මොකද්ද බුදුදහමේ කියන IQ එක තමයි වෙන තුනේ සතරේදී සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කොච්චර දිනු කළද කියන්නේ කියලා මේකයි ફોකස් කළා බලන්න කෙලින්ම යාගේ මයින්ඩ් එක රීඩ් කරනවා මේක තමයි මෙතන ඉඳන් තමයි බුදුහාමුදුරු ඊළඟට එක පටන් ගන්න කෙනෙක්ගේ ඒ නිසා පින්වත්නි අපි දිනු කල යුතු නම් දුකෙන් නිදහස් වීම සඳහා දිනු කිරීමේදී ප්‍රධානම දේ තමයි මෙන්න මේ කොටස් පහ මේක තවත් කෙටි කරවතින් සිහිය සහ නුවණ මයින්ඩ්ෆුල්නස් එක සහ ඉන්ටෙලිජන්ස් එක විශ්දම් එක ඒකත් තවත් කෙටි කරවතින් ප්‍රඥාව කියන එකම වචන යටතට ගන්න පුළුවන් අනිත් ඔක්කොම ගුණාංග ටික ප්‍රඥාව නැවති මහා වෘක්ෂයේ යටතට බුදුදහමේ තියෙන විතරක් නෙවෙයි ලෝකේ ඕනම දහමක ආගමක දර්ශනයක විද්‍යාවක කියන සියලුම ගුණධම් ටික මේ ප්‍රඥාව නැමැති එකම ගුණ යටතට ඒක රාශි කරන්න පුළුවන්. දැන් ලෝකේ කියන එක විශ්දම් එක නෙමෙයි බුදුදහමේ කියන විශ්දම් එක. ප්‍රඥා කියන වචනේට වෙනත් වචනයක් නැති නිසා තමයි විශ්දම් හෝ ඉන්ටෙලිජන්ස් කියන එක කියන්නේ. නමුත් සාමාන්‍ය ලෝකේ කියන එක නෙමෙයි මේක. ප්‍රඥාව තියෙනවා කියන්නේ පින්තුමියාගේ ළඟ කරුණාව, මෛත්‍රිය, ඉවසීම, විඳ දරා ගැනීම, නිහතමානීකම, පරිත්‍යාගශීලීත්වය, සිල්වත්කම, ශ්‍රද්ධාව, වීරිය ඔක්කොම ටිකියාගේ ළඟ තියෙනවා ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ. ඒක තමයි බුදුදහමේ ලක්ෂණය. සාමාන්‍ය ලෝකේ ව්‍යවහාර කරන විදිහට නම් කියන්නේ ප්‍රඥාවයි ඇතැමිට කපටි වෙනවා කියලා නේ. ඔව් ප්‍රඥාව විතරක් තිබුණොත් කපටි වෙනවා, ශ්‍රද්ධාව විතරක් තිබුණොත් මෝඩ වෙනවා කියලා අපි අහලා තියෙනනේ නේ. බුදුදහමේ කියන ප්‍රඥාව තිබුණාට එහෙම කවදාවත් කපටි කෙනෙක් වෙන්නේ නැහැ. බුදුදහමේ කියන ප්‍රඥාව තියෙනවා නම්. බුදුදහමේ තියෙන ප්‍රඥාව තියෙන කෙනා ඊට සමගාමීව ඔහුගේ ළඟ තියෙන අනිසිය ලෝම ගුණධම් ටික උපරිමයටම තියෙනවා. විතරක් නෙවෙයි, ඒ තැනැත්තා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් උපරිමය කරා ඒ තැනැත්තා ළඟා වෙන්නේ. එතකොට මෙන්න මේ ගුණය අඟුලිමාල ළඟ තිබිච්ච මේ ගුණය පිනතුනේ බුදුහාමුදුරෝ දැක්කා. දැකලා අඟුලිමාලට ඒහි වික්කු භාවයෙන් මහා නුග සම්බදව ලබා දුන්නා. මේක බුදුදහමේ තියෙන සුවිශේෂී පැවිදි උපසම්පදාවක්. උපසම්පදා ක්‍රම හතක් ගැන සඳහන් කරන බුදු සමය. දැන්ට ලෝකෙන් එකයි තියෙන්නේ. බුදුහාමරෙන් කාලේ හතම තිබුණා. ඒ හතෙන් එකක් තමයි බුදුහාමර කෙනෙක් දැක්ක ගමම එයාගේ සංස්කෘතිය වඩපු ගුණ දහම් දිහා බලලා එයාගේ දෙසට දකුණු අත දික් කළා. ඒව මහාන කියලා ඒහ බික්කෝ කියලා කියනවා. එන්න මහාන කියලා අත දික් කරාට පස්සේ එයාගේ අර තියෙන කෙස් රැවුලාදිය ඉවත් වෙලා ගිහි ඇඳුම් ඉවත් වෙලා සිවුරු පෙරවිලාම පාත්‍රයේ සහිතව බුදුහාමරන් ඉදිරියට එනවා. මේක හැම දිනාටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. සසර ඉතාම ඉහළ පිනක් කරපු කෙනෙකුට බුදුවරේ කවියස ලැබෙන මහ විශාල භාගයක් මේක. ඒ සඳහා කරන්න ඕන විශේෂ පින්කම් ගැනත් බුදු සමය සඳහන් වෙනවා. කෙසේ වෙතත් පින්නතුනේ මෙන්න මේ විදියට අඟුලිමාල මහාන කළා. ඒහි බික්කෝ මහා උපසම්බදාවෙන් ඊට පස්සේ අඟුලිමාලත් එක්කම බුදුහාර පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා පන්සලේ ඉන්නකොට තමයි ඒ ඉන්න අවස්ථාවේදී තමයි අර රජතුමා ආවේ. එතකොට පින්නතුනි රජතුමාර විදියට ආවට පස්සේ ඊට පස්සේ රජතුමා නිකන් බැලුවේ නෑ. අඟුලිමාල අතන අඟුලිමාල ඉන්නවා කියලා කිව්වට පස්සේ අඟුලිමාල ටික මේ රජතුමා බය වුණා. බුදුහාර රජතුමාගේ බය නැති කළා. ඊට පස්සේ යන රජතුමා කෙරෙහිම අඟුලිමාල ළඟට ගියා. අඟුලිමාල හඳුරේ ළඟට ගියා. ගිහින් අඟුලිමාල හඳුරට වැඳලා අහනවා ඔබගේ ගෝත්‍රය මොකද්ද? ඔබගේ දෙමව්පියෝ කවුද? ඔබගේ ප්‍රදේශය මොකද්ද කියලා තොරතුරු ටික ඇහුවා. අහලා තමයි ඔප්පු කරගත්තේ අවල් කෙනා හරියටම කෙනා කියලා. බුදුහාමර කිව්වට විතරක්ම පිළිගත්තේ නැහැ. ඔහුගෙන් දෙමාපියෝ කවුද කියලා ඇහුවා. ඈ දෙමාපියන්ගේ විස්තර ඔක්කොම කිව්වා. ආ එහෙනම් ඔබ වහන්සේ තමයි කියලා ගෞරව දැක්කෝ. ඊට පස්සේ බුදුහාමරණ සඳහන් කරන බුදුහාමරණේ අපට රජ කෙනෙක් වශයෙන් අවි ආයුධ වලින්වත් දමණය කරන්න බැරි අය සැඩපරුස පුද්ගලියෝ ඔබ වහන්සේ දඬුවමක් නැතුව කරුණාවෙන් මෛත්‍රියෙන් මේ පුද්ගලයන් දමනය කරන ආකාරය මහා පුදුමයි, මහා ආශ්චර්යයි කියලා බුදුහාමරේ ළඟදී සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, මේ රජතුමා පේනතුනි කලින් බුදුහාමරගෙන සඳහන් කරනවා, බුදුහාමරනේ මම ඇතැම් විට රජ වාසලේහි විනිසුරු කරු අසුනේදගෙන නඩු විසඳන අවස්ථාවලදී සමහර මිනිස්සු කතා බහ කරනවා, කෑ ගහනවා. සාමාන්‍ය දැන්වත් උසාවියක ඉන්නකොට මෙහෙත් කාටවත් කෑ ගන්න බෑ. කෑ ගහුවොත් එතනම හිරේ දානවායි, ටික වෙලාවකට හරි කුරුවේ දානවා, නැත්නම් දඩයක් ගහනවා. ඒකනේ එහෙම තමයි. රජතුමා කියනවා, ස්වාමිනේ මේ යුද විසඳන වෙලාවේ දෝන්නම් මට කෙනෙක් වැරදි දෙයක් කළොතින් කෑමොර ගැහුවතින් හෝ අසංගරෙදිට හැසිරුණොතින් මට එවලෙම ඒ කෙනාගේ හිස කසා දාන්න පුළුවන්. ඒක මිනිස්සු දන්නවා. එහෙම මිනිස්සු දැනගෙනත් මම මෙහෙම නඩු විසඳන වෙලාවේ මිනිස්සු කෑමොර ගහනවා කියලා. අර දඬුවමටවත් බය නොමැතිව මිනිස්සු මේ විදිහට අසංගර සීලෙම හැසිරෙනවා. නමුත් බුදුහාඳුරනේ ඔබ වහන්සේ බණ කියන වෙලාවට, ඔබ වහන්සේගෙන් බණ අහන වෙලාවට, ඔබ වහන්සේගේ ළඟ ඉන්න ශ්‍රාවකයන් කිඳි හුමක්වත් නැතුව ඉතාම සංවේදීව සංවර සීලීව මේ බද්දර යව්වනේ ඉන්න මේ පිරිස ඔබ වහන්සේ සංවර කළ තියෙනවා, මහා පුදුමයක් කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි, අජාසත් රජතුමා බුදුහාඳුර හමු වෙන්න ආවා. බුදුහාමුදුර හමු වෙන ආපු අවස්ථාවේදී බුදුහාරේ වෙලාවේ හිටියේ ජීවක වෙද මහත්මිය පූජ කරපු ජීවක අඹ වනේ. ස්වාමීන් වහන්සේලා සිය ගානක් එක්ක එකට භාවනා කරමින් හිටියේ. සිය ගානක් හාමුදුර හිටියට කිසිම සද්දයක් මේ හාමුදුරන්ගේ නැහැ. රජතුමා ආවේ ජීවක වෙද මහත්මියත් එකයි බුදුහාමුදුර හමු වෙන්නේ. ආපු අවස්ථාවේදී පින්නතුන් රජතුමා පුදුමයටපත් වුණා. මේ තරම් බද්දරේ අවුවනේ ඉන්න මේ සිය ගණන් අය මහාන කරලා කිසිඳු සද්දයක් නොමැතිව මෙතරම් සංවර සීලී විඳීම ගැන රජතුමා පුදුමයටපත් වුණා. පුදුමයටපත් වුණා විතරක් නෙවෙයි, වෙනතට රජතුමා කියනවා, ස්වාමීනි මට දඬුවමෙන්වත් කරන්න බැරි දේවල් ඔබ වහන්සේ මේ පුදුමයි මෙහෙම සංවර කළ ඉඳීම. ඒ විතරක් නෙවෙයි, රජතුමා කියනවා, ස්වාමීනි මගේ පුතා. අජාසත් රජතුමාගේ පුතා කවුද? නෑ, බිම්සාරජතුමාගේ පුතා අජාසත්. ඔව්, අජාසත් රජතුමාගේ පුතා තමයි උදායි බද්දර කියලා කිව්වේ. කියනවා, ස්වාමීනි මගේ උදායි බද්දර පුත්‍රයාත් මේ වගේ සංවරශීලී වෙන්නව නම් මට කොච්චර සතුටක්ද කියලා මං හිතනවා. මං ප්‍රාර්ථනා කරනවා මගේ පුතාත් අනේ මෙහෙම ඉන්නව නම් කියලා. ඇයි ඒකට හේතුව පින්නතුනි? දැන් මේ අජාසත්ගේ පින්නතුනි පিত্রු ඝාතක හත් දෙනෙක් බිහි වුණා. ඒක දිගටම පියවරු 7 දෙනෙක් ඝාතනය කළා, පුතු දිගටම. ඒක ආරම්භ වුණේ අජාසත්ගෙන්. ඒ වන විට උදායි බද්දර කුමාරයා තගේ කරවල හිටියේ. ඒ පුතාගෙන් මරුන් කන සෙදුණ අජාසත්ට අර වගේම. ඒ නිසා දෙමෝපියන්ගේ ප්‍රාර්ථනාවක් තමයි, දෙමෝපියන්ගේ ගුණවත් දෙමෝපියන්ගේ ප්‍රාර්ථනාවක් තමයි දරුවෝ හොඳ මඟට යොමු වීම, දරුවන් සංවර සීලී වීම. ඒ නිසා තමයි අර වගේ ප්‍රාර්ථනාවක් කළේ. කෙසේ වෙතත් පින්නතුනේ බුදුහාමුදුරෝගේ මේ පුද්ගලයන් දමනය කිරීමේ ගුණය දැන් නවාන ආදී බුදුගුණවල එක බුදුගුණයක් තමයි අනුත්තරෝ පුරිස ධම්මසාරතී කියන ගුණය. සැඩපරස පුරුෂයන් මිනිසු විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු සැඩපරස පුරුෂයන් රැසක් බුදුහාමුදුරෝ දමනය කළා. ඒක උන්වහන්සේගේ සුවිශේෂී හැකියාවක්. උන්වහන්සේම දමනය කිරීමේදී ක්‍රම කිහිපයක් උපයෝගී කරගත්තා. එකක් තමයි සමහර විට ඉරිදි බල උපයෝගී කරගත්තා. ඒකට කියනවා ඉරිදි ප්‍රාතිහාරය කියලා. ඒ වගේම යම් යම් විදිහේ විචිත්‍ර කතා උපයෝගී කරගත්තා. ඒකට කියනවා ආදේශනා ප්‍රාතිහාරය කියලා. ඒ වගේම කෙලින්ම ධර්මකාරණම් සඳහන් කළා. ඒකට කියනවා අනුශාසනා ප්‍රාතිහාරය කියලා. බුදුහාඳුරේ පින්නතුනේ කෙනෙක් ඉරිදි බලෙන් দমনය කළත් බුදුහාඳුරේ ඉරිදි බල ගැන සම්පූර්ණ විශ්වාසය තියලා හිටියේ නැහැ. ඇතැම් සැඩපරස පුද්ගලයන් ඊර්ධ බලවලින් ග්‍රහණය කරගෙන ඊළඟට උන්ට ධර්මය දුන්නා. ධර්මයෙන් තමයි ස්ථාපිත කළේ. මොකද ඊර්ධ බලවලින් විතරක් සංවර කරොත් ඒක ස්ථාවර සංවරයක් නෙවෙයි, කාලෙකදී වෙනස් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ වැඩි විශ්වාසයක් තිබ්බේ ඊර්ධ ප්‍රාතිහාරයට වඩා අනුශාසනා ප්‍රාතිහාරයට. රජතුමා බුදුහාමුදුරුවෝ ගැන ප්‍රසාදයපත් වුණා. උන්වහන්සේ මේ පුද්ගලයන් දමනය කිරීම ගැන ඊට පස්සේ බුදුහාමුදුරන්ට ස්තුති කරලා රජතුමා එතනින් නික්මලා ගියා. ඊට පස්සේ පින්තුණි ඊට පස්සේ අඟුලිමාල හාමුදුරුව අඟුලිමාල හාමුදුරුව පින්ඩ පාති වැඩියා. අඟුලිමාල හාමුදුරුව පින්ඩ පාති වැඩියා. පින්ඩ පාති වඩිනකොට පින්නතුනේ එක්තරා කාන්තාවක් දරුවෙක් ලැබෙන බලාපොරොත්තුෙන් බොහොම වේදනාවෙන් පසු වුණා. මේ වේදනාව දැක්ක අඟුලිමාල හාමුදුරුව සමහර අය කියන මේකට අඟුලිමාල දැකලා හඳුනගෙන බය වුණා කියලා. නමුත් එහෙම කතාවක් සූත්‍රේ නෑ පින්නතුනේ. සූත්‍රේ එහෙම එකක් නෑ. සූත්‍රේ සඳහන් වෙන්නේ අඟුලිමාල ඒ සිද්ධිය දැකලා සංවේගයටපත් වුණා. අනේ මේ සත්‍යයන් දුකටපත් වෙන හැටි නේද කියලා හිතේ දුකක් හටගත්තා. ඒ සිද්ධිය දැකලා ඇවිල්ලා බුදුහාඳුරන්ට කිව්වා. බුදුහාඳුරනේ මම මේ වගේ සිද්ධියක් දැක්ක කියලා. ඊට පස්සේ බුදුහාඳුර කියනවා අඟුලිමාල ඔබ ඒ නැවත ඒ කාන්තාව වෙත යන්න. ඊට කලින් මෙන්න මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්න. මොකද ප්‍රාර්ථනාව මම උපන්දා පටන් කිසිදු සත්‍යයකට මම හානියක් කළේ නැහැ, ජීවිත හානියක් කළේ නැහැ. මෙන්න මේ සත්‍ය බලයෙන් ඔබටත් ඔබගේ දරුවටත් සෙතක් වේවා කියලා සත්‍යක්‍රියා කරන්න කියලා බුදුහාමුදුරෝ අඟුලිමාලට සඳහන් කළා. අඟුලිමාල හාමුදුරන්ට අඟුලිමාල හාමුදුර මොකද කිව්වේ? අඟුලිමාල හාමුදුරුව කියනවා බුදුහාමුදුරේ මම කොහොමද එහෙම සත්‍යක්‍රියා කරන්නේ? මම කොච්චර මිනිස්සු දහස් ගණක් මම මැරුවනේ. මට ඒ ප්‍රාර්ථනා කරන්න බෑ නේද කියලා. බුදුහාමුදුරුව කියනවා අඟුලිමාල එහෙම නෙවෙයි. ඔබ ආර්ය ජාතියේ ඉපදුන මොහොතේ පටන් ඔබ ආර්ය ජාතියේ ඔබ ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට නැවත ඉපදුනාට පස්සේ ඔබ නැවත අභිෂේක කරනවා. එතෙන් පටන් ඔබ කිසිදු සත්‍යයකට හානියක් කළේ නැහැ. එතෙන් පටන් කාරණේ මේ කිව්වේ කියලා. පින්නතුනේ ස්වාමීන් වහන්සේලා මහනුවරට පස්සේ උපන් දිනේ විදිහට සමරන්නේ මහාන වෙච්ච දවස. ඔය එක තමයි වැදගත්ම වෙන්නේ. ඔය උපන් දිනේ එච්චර සමරන්නේ නැහැ. ඒක ලක්ෂණය. ආයි අලුතෙන් ඉපදුණු විදිහට සැලකන්නේ. උපන් දිනේ සමරණයි ඉන්නව නැත්තේ නැහැ. නමුත් පැවිදි වෙච්චුණාට පස්සේ පැවිදි වෙච්ච දවස තමයි උපන් දිනේට වඩා අපි සමරන්නේ. ඒක විශේෂ ලක්ෂණයක්. මේකත් මේ සම්ප්‍රදායෙන් ආපු එකක්. එතකොට අඟුලිමාලට ඉගෙනුව බුදුහාඳුරෝ ජාතියා ජාතෝ මම මේ අරියා ජාතියා ජාතෝ ආරි ජාතියේ ඉපදුණු මොහොතේ පටන් සංචිච්ඡපානා ජීවිතාවෝරෝපේ මම කිසිදු සත්‍යයකට ජීවිතේට මං හානියක් කළේ නැහැ. ඒ සත්‍යෙන් ඔබට සාන්තියක් වේවා කියලා අරක බුදුහාමුදුර ළඟදී ගෙනගෙන ගිහිල්ලා අඟුලිමාල හාමුදුරෝ අර කාන්තාව ළඟදී ඒක ප්‍රකාශ කළා. ඒ කාන්තාව මේක අහලා පිනතුණේ ඒ කාන්තාව සුවපත් වුණා. සුවසේ දරුවෙකු බිහි කළා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ පිරිත පිනතුණේ එතෙන් පටන් සියවස් 25කට අධික කාලයක් ලෝකයට මහත් වූ යහපතක් සලසනවා. මේක පිනතුණේ හිතන්න එපා සරල පාඩියක් කියලා. මේක වචන 10ක 12ක පාඩියක් වුණාට මේක ලොකු බලයක් ශක්තියක් ගැඹුර තියෙන එකක්. ඒකට හේතුව තමයි එකක් බුදුවරයෙක්ගේ මුවෙන් මේක දේශනා කරපු එකක් විතරක් නෙවෙයි. මේක ඊටාම සංවේදී සිද්ධියක් අරබියා සඳහන් කරපු කාරණයක්. එතෙන්ද පින්නතුනේ වැදගත් වෙන කාරණයක් තියෙනවා. අපේ අතීතයේ පින්නතුනේ සමහර තැන්වලදී මේ අඟුලිමාල පිරිත කියන්න දරුවෙක් බිහි වෙන අවස්ථාවේදී කියන්න බැරි වෙන අවස්ථාවලදී සඳහන් වෙනවා. අපේ බෞද්ධ සාහිත්‍යයේ කලින් අඟුලිමාල පිරිතක් කියපු තැනකට ඒ ගැබ්බර තැන තියෙකන් කියලා එතන ටික වෙලාවක් තියෙනවා කියලා. ඒ තරම්ම මේ ඥානි සංසය සලසාගත්තා කියලා. ඉතින් මේක වර්තමානයේ බෞද්ධ ජනතාව අතර ප්‍රචලිත පිරිතක් වෙලා තියෙන අඟුලිමාල පිරිත. ඒකත් බිහි වුණේ අඟුලිමාල හාමුදුරන්ගේ මේ தත්ත්වය මත. කෙසේ වෙතත් පිනතුනි මේ වගේ කරුණු ටිකක් සහිතව අඟුලිමාල මෙහෙම නවස්ථාවේදී පිනතුනි අඟුලිමාල වීරිය කළා. ඉක්මනටම ධර්ම මාර්ගයේ හැසිරිලා සීල සමාධි ප්‍රඥා වඩලා අඟුලිමාල හාමුදුරුව රහත් භාවයේ සාක්ෂාත් කරගත්තා. දැඩි වීරියෙන් කටයුතු කළා. ඊට පස්සේ පින්නතුනේ අඟුලිමාල හාමුදුරුව පින්නපාතේ දිගටම වැඩියා. පින්නපාතේ වැඩියාම මොකද උනේ? ඔව් පින්නපාතේ වැඩියාම මිනිස්සු බැන්නා කියලා සමහර අය කියනවා. නමුත් එහෙම බවක් නම් සූත්‍රය සඳහන් වෙන්නේ නැහැ. අඟුලිමාල හාමුදුරන සුවිශේෂී සිද්ධියක් වෙලා තියෙන මොකද? මිනිස්සු ගස්වලට ගහන්නේ වෙනත් සතුන්ට ගහන ගල් ඒ පැත්තට යන්නේ ඇවිල්ලාම දින ඔක්කොම අඟුලිමාල හාමුදුරන්ට. හැමදාම පින්නපාතේ ගිහලා එනකොට ඔළුවේලේ බේරේගෙන එන්නේ. ඇතැමිට පාත්‍රය කුඩු වෙලා සිවුර ඉරිලා හැමදාම එනකොට අඟුලිමාල හාමුදුරුව ශාරීරිකව පීඩාවට පත් වෙලා ඉන්නේ. හැබැයි පින්වතුනි මාතක තියාගන්න මානසිකව පොණ්ඩක්වත් පීඩාවටපත් වෙන්නේ නැහැ. ආපු ගමම උන්වහන්සේ පින්නපාතේ වළඳනවා, ඥාන වලට සම්වාදිනවා. අර ඔක්කොම දුක් ටික උන්වහන්සේ නිදහස් වෙනවා. ඇයි උන්වහන්සේ දැන් රහත් වෙලා ඉන්නේ? ඉතින් මේ අඟුලිමාල හාමුදුරුවන්ගේ මෙන්න මේ සිරිතරබයා උන්වහන්සේ ඊට පස්සේ අර ධානුසුවේණි නමස්ථාවේදී ඊටාම ප්‍රීතිදායක වාක්‍ය ටිකක් ප්‍රකාශ කළා ගාථා කීපයකින්. ඒ ගාථා ටික සියල්ලක්ම මේ අසන්න දීපු මේ හෑන්ඩ්අවුට් එකේ තියෙනවා. අඟුලිමාල සූත්‍රයට අදාළ සියලු කරුණොත්, ඒ වගේම මේ මාතෘකාවට අදාළ කර්මය පිළිබඳව බුදු සමයේ තියෙන බොහෝ කරුණු මේ පත්‍රිකාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් කියවන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා විවේක තියෙන වෙලාවක කියවන්න. කියවලා තේරුම් ගන්න. තමන්ගේ දරුවන්ටත් මෙහි තියෙන කාරණා පුළුවන් මට්ටමින් කියලා දෙන්න ගන්න අනිත් අයට. මෙතෙන් සඳහන් වෙනවා පින්නතින අපි මුලින්ම සඳහන් කරපු භාෂාව යෝජ කුබ්බේ සමජ්ජිත්වා පච්චාසෝනක් සමජ්ජති සෝයි මං ලෝකන් පබහසේති අබ්බහා මුත්තෝ චන්දිමා. යම් කිසි කෙනෙක් මුලදී ප්‍රමාදයට පත් වෙලා පස්සේ ඒ තැනැත්තා අප්‍රමාදීව වැඩ කරනවා නම් ඒ තැනැත්තා හරියට වලා ගැබෙන්නෙක් මෙන පුන් සඳක් වගේ කියලා. මේ පින්නතුන් දන්නවා දැන් මේ දවස්වල පොහොය දවස් පුන් සඳ අහසේ තිබුණත් අහසේ පුන් සඳ කොච්චර ලක්ෂණ වුණත් ලොකු වැහි වලා කුලක් ආදී ආවතින් අර හඳේ තියෙන ලක්ෂණ නැති වෙනවා. හඳේ තියෙන ආලෝකේ නැති වෙනවා. නමුත් මේ වලාකුල ටිකක් ඈත් වුණාට පස්සේ අර හඳේ තියෙන ලක්ෂණ නැවත ලෝකෙට පේන ගන්නව හඳ ලෝකයේ බබලනවා. අඟුලිමාල හාමුදුර සඳහන් කරනන්නේ වගේ මුලින් යම් කිසි කෙනෙක් ප්‍රමාද භාවයේ නැමැති වැසි වලාකුල වලින් කෙනෙකුගේ ජීවිතේ වැසිලා තියෙන පුළුවන්. නමුත් පස්සේ කාලේ එතන නැත්තා අඩුපාඩු තේරුම් අරගෙන ඒ අඩුපාඩු නිවැරදි කරගත්තොත් අර වලාකුල වලින් නික්මෙලෙන සඳක් වගේ එතන නැත්තාගේ ජීවිතය බබලනවායි කියලා. ඥාංගුලි මනහාඳුර මේ සඳහන් කළේ යක්ෂපාපං කතං කම්මං කුසලේන පිතියති සෝයි මංගලෝකං පබහාසේති අබ්බා මුත්තෝ චන්දිමා. යම් කිසි කෙනෙක් කරන ලද අකුසල කර්ම පාප කර්ම ඊට වඩා කුසල ධර්ම වලින් යටපත් කරනවා නම් ඒ තැනැත්තත් හරියට අර වලා ගැබෙන්නෙක් වෙන හදක් වගේ කියලා. මේකත් වැදගත් කාරණයක්. පින්නතුනි ඇතැම් අවස්ථාවලදී දැන් අපි දන්නවා අහසෙහි ග්‍රහ තාරකා හැම වෙලාවෙම වගේ තියෙනවා. දවල් කාලෙත් තියෙනවා. නමුත් දවල් කාලේ ග්‍රහ තාරකා තිබුණට අපිට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඔය සූර්යාලෝකයේ එළිය ප්‍රබල නිසා. නමුත් රාත්‍රී කාලයේ සූර්යාලෝකය නැති නිසා හඳටත් ලැබෙන සූර්යාලෝකය නිසා හඳ එළිය එච්චරක් නැති නිසා රාත්‍රී කාලේ යන ග්‍රහ තාරකා පේනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ. අපේ ජීවිතවලත් අපි අතීතයේ කරපු අකුසල දහම් තියෙනව නැත්තේ නෑ. නමුත් අද සත්‍යය මොකද්ද? අද අපේ ජීවිතේට සූර්යාලෝකය පහළ වෙලා තියෙන්නේ. සූර්යාලෝකය පහළ තියෙන්නේ. ඒ නිසා අකුසල දහම් විපාක දෙන ඉතර අවස්ථාවක් නෑ ද අපේ ජීවිතවලට. ඒ නිසා යෝ බොහොම ලස්සනට ඉන්නේ. හැබැයි පිනුතුන මතක තියාගන්න මේ සූර්යාලෝකය හැමදාම නෑ. කොයි මොහොතේ මේ ඉර බැහැලා ගිහිල්ලා හඳ පායාද කියලා කියන්න බෑ. ඒ නිසා ඊට කලින් මේ සූර්යා ශක්තිමත් කරගත යුතුයි. ඒකට අවශ්‍ය වෙන කරුණ අපි ඉදිරියේ සඳහන් කරනවා. ඒ නිසා මේ පුණ්‍ය මහිමේ හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. අපට කොයි අනතුරක් ඊටාම ලං වෙලාද කියලා කියන්න බෑ. ඉර බැස යන ආසන්නද කියලා අපට කියන්න බෑ. ඒ නිසා දහම තුලින් ඔබ මේක තේරුම් ගන්න. තේරුම් ගත්තොත් ඔබ වඩා වඩාත්ම ජීවිතයේ කුසලයෙන් ශක්තිමත් වෙනවා. අඟුලිමාල සඳහන් කරන අඟුලිමාල හාමුදුරුවෝ මමත් හරියට මම කරපු අකුසල දහම් ඊට වඩා ප්‍රබල කුසල දහම් වලින් යටපත් කළා. මේක පින්නතුනි වෙනත් ආගම් වලින් කියන විදිහට අකුසල දහම් වලට සමාව දීමක් නෙවෙයිනේ. මේක වරදවා තියුණු ගන්න එපා. නැත්තම් කරපු අකුසල දහම් අහෝසීමකුත් නෙවෙයිනේ. මේක තනිකරම පින්නතුනි ඒ කුසල අකුසල වලට වඩා ඊට වඩා ප්‍රබල කුසල දහම් කරලා අර අකුසලේ යටපත් කිරීමයි මේ කරන්නේ. දැන් හරියට අපට හිසේ රදයක් තියෙන වෙලාවක ඇතැම් විට අපේ ළඟම ඥාතියෙක් අපිත් එක්ක හොඳට හිතවත් හිටිය කෙනෙක් බොහෝ කාලයකට පස්සේ ඈත දුර බැහැර ප්‍රදේශයක ඉඳන් ආවොතින් මොකද වෙන්නේ? අපේ හිසේ රදේ තියෙන වෙලාවක ඕ හිසේ රදිය පින්නතන යටපත් වෙලා යනවා. හිසේ රදිය නැති වෙන්නේ නැහැ. හිසේ රදිය තියෙනවා. ඊට වඩා අර සතුට ප්‍රබලයි. අන්නේ වගේම තමයි පින්නතන කුසලයේ ලක්ෂණය. කුසලයේ හැකියාවක් තියෙනවා. ඊට වඩා දුර්වල අකුසල යටපත් කරලා කුසලයෙන් ඉස්මතු වෙලා කුසලයේ වාසිය ඉස්සරහට ගන්න හැකියාවක් තියෙනවා. අද අපි හැම දිනෙකම පින්නතන ඒ වාසිය අරගෙනමින් ඉන්නේ. හැබැයි මේක ඉක්මනටම ගෙවිලා යනවා. මනස රෝගය කියලා කියන්නේ මේ පැතර හැල්ල මේ පැතර හැනකොට ගෙවිලා කියලා. අවුරුදු 50ට කියලා කියන්නේ අපිට නම් මනස රෝගය ගැන විතරක් හිතනකොට නම් මේක ලොකු කාලයක්. පින්නතනේ දහම තුලින් අනිත් ලෝක ගැන අවබෝධයක් ලැබුණොත් මේක මේ උදේ ඉඳන් හවස වෙන වගේ කාලයක්. ලොකු කාලයක් නෙවෙයි. මේක ඉක්මනටම ගෙවිලා යනවා. මේ කාරණයත් අඟුලිමාල හඳුරෝ සඳහන් කළා. ඊට පස්සේ සඳහන් කරනවා යෝහවේ දහරෝ දික්කෝ යුඤ්ජති බුද්ධ සාසනේ සෝයි මම ලෝකන් පබහසේති අබ්බහ මුත්තෝ චන්දිමා කියලා. යම්කිසි යෝන් වයසේ ඉන්න භික්ෂුවක් හෝ යම්කිසි ඕනෑම කෙනෙක් භික්ෂුවක් වෙන්න ඕනේ නැහැ. මේ භික්ෂු කියන වචනේ හාමුදුරන්ට විතරක් නෙවෙයි සඳහන් කළ තියෙන්නේ. සසර බිය දක්නා සසර මගෙන් නික්මෙන්න නිදහස් වෙන්න කැමති ගිහියටත් මේ භික්ෂු කියන වචනේ යොදලා තියෙනවා. ඒ නිසා හාමුදුරන්ට විතරක් කියලා හිතන්න එපා මේකෙන්. අපි කාටවත් දේශනා කරපු කාරණයක් මේක. ඉතින් පින්නතුනි මෙතන සඳහන් කරන යම්කිසි කෙනෙක් තමන්ගේ යෝන් වයසේදීම බන්දර යෞවනයේදීම තරුණ වයසේදීම යම්කිසි කෙනෙක් මේ දහමෙන් මේ ශාසනය තුළ අප්‍රමාදීව යෙදෙනවා නම් ඒ තැනැත්තාගේ ජීවිතය සම්පූර්ණයම වෙනස් වෙලා අර මුලින් කියපු උපමාව කියනවා වලාකුලෙන් නික්මෙන හඳක් වගේ කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අඟුලිමාල හාමුදුරන්ගේ ඉතාම අහිංසක ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතාම අහිංසක ප්‍රාර්ථනාවක්. මොකද ප්‍රාර්ථනාව? දිසාහි මේ ධම්ම කතං සුනන්තු දිසාහි මේ යොංජන්තු බුද්ධ ශාසනේ දිසාහි මේ තේ මනුජේ බජන්තු යේ ධම්ම මේවාද පයන්ති සන්තෝ. දිසා කියලා මෙතන කියන්නේ පිනතුනි දිසා කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. දිසාවටත් පැත්තට ඩිරෙක්ෂන් එකටත් දිසා කියලා කියනවා පාලි භාෂාවෙන්. ඒ වගේම දිසා කියලා කියනවා හතුරට. සතුරන්ට දිසා කියලා කියනවා. ආ දිසාපති කියන වචනේ ඇවිල්ලා තියෙන මම හිතන්නේ දිසා වලට අධිපති කියන වචනේ. හැබැයි දිසාපති වලට හතුරෝ ඉන්නනේ. ඔව් හතුරන්ට අධිපති කියලා ගන්න පුළුවන් දිසාපති. කෙසේ වෙතත් පින්නතුනේ දිසා කියලා මෙතන කියන්නේ අඟුලිමාල හාමුදුරු ප්‍රාර්ථනා කරනවා මගේ හතුරෝ ධර්මය අසස්වා. ඈ මගේ හතුරෝ මේ බුද්ධ ශාසනයෙහි යෙදෙත්වා. ඒ වගේම ලෝකේ යම් කෙනෙක් ධර්මයේ දේශනා කරන සත්පුරුෂෝ වෙත්නම් මගේ හතුරෝ ඒ සත්පුරුෂ ධර්මයේ දේශනා කරන අය ඇසුරු කෙරෙත්වා කියලා. ඇත්තෙම මේ වන විට අඟුලිමාල හාමුදුරුවෝත් එක්ක අමනාප පිණසකුත් හිටියා. මොකද අර මිනිස් ඝාතනයේ ලක් වෙලී හිටියායේගේ ඥාති මිත්‍රාදීන් සැලකුතු ප්‍රමාණයක් හිටියේ කාලේ. ලොකු වෛරයක් තිබුණේ නැහැ. බද්ධ වෛරයක්ම නෙවෙයි තිබුණේ. යම් කිසි විදියක අමනාපයක් තිබුණා. අන්න එයාටත් එක්කයි මේ කියන්නේ. ඒ මාත් එක්ක අමනාප වෙලා ඉන්න අයත් මාත් එක්ක ඒ අමනාප වෙලා ඉන්න අයත් ධර්මය අහන්න ඒ අය ධර්මයේ හැසිරෙන කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඇයි මෙහෙම පින්නතුනි මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්නේ? ධර්මයේ හැසිරෙලා උන්වහන්සේ මේ ධර්මයේ ප්‍රයෝජන ගත්ත නිසා ඒක කාරණයක්. ඒක හරි. කරුණාව බොහොම හොඳයි. කරුණාව ඒකත් එහෙම වෙන්න පුළුවන්. ඒ යාළුවන්ටත් මෙයා ආශිර්වාද කරනවා. ඇත්තෙන්ම අපි ලෝකයේ බොහෝ විට මෙත් වඩන්නේ, මෛත්‍රී කරන්නේ, හිතවත්කම දක්වන්නේ අපිත් එක්ක හිතවත් අයට, අපට උදව් කරන අයට. ඇත්තෙම පින්නතුනේ අපට හිතවත් අපට උදව් කරන අය බොහෝ විට සුගතිගාමි වෙන අය. එයයි බොහෝ විට අපාය යන්නේ. බොහෝ විට අපට හතුරුකම් කරන අපේ දිනට බාධා කරන අය තමයි පිනතුනි වැඩිපුර අපාය යන්නේ. එහෙනම් අපි වැඩිපුර කරුණාව දක්වන ඕනේ කාටද? සතුරන්ට. පිනතුනි ඒ කට්ටිය ගැන විශේෂ අනුකම්පාවක් දක්වන අමනාපයක් නෙවෙයි. ඒ අය අපාගත වෙන්න ආසන්නව මේ ඉන්නේ. මේ සඳහා මේ ක්වොලිෆිකේෂන්ස් ටික මේ හදාගෙන මේ ඉන්නේ කියලා. ඔව් අපි ඒ අය ඒ දුකෙන් මුදවන්නයි, ඒ අය ඒ අනතුරින් බේරන්නයි වැඩි උත්සාහයක් දරන්නේ. ධර්මයට සැබෑ ලෙසම ආපු කෙනෙක් ළඟ පින්නතුනේ මෙන්න මේ ආකාරයට තමගේ චින්තනය වෙනස් වෙනවා. මේක තමයි ලක්ෂණය. අනිත් දේ තමයි පින්තුනි, අපට මේ මෙතෙන්දී මුණ ගැහිච්ච කෙනා මෙතෙන්දී අපට ගිලිහුණොත් මෙතනින් මිස්සුණොත් ආයි හමු වෙන පින්තුනි හුඟාකල් යනවා. ආයි හුඟාකලින් ඉතන හම්බෙන්නේ මේ එකට ඉන්න අය. මේ ගියාට පස්සේ ආයි හමු වෙනකොට අර මුහුදේ දාපු දර කඩ දෙකක් ආයි ගිහිල්ලා ගිහිල්ලා එකතු වෙනවා වගේ හිතන්නවත් අමාරුයි. ඒ නිසා ඒ හමු වෙච්ච මොහොතේදී පින්නතුනි හමු වෙච්ච මොහොතේදී අනිත් අයට පොඩියෙන් හරි උදව්වක් කරන්න. අනිත් අයගේ අඩුපාඩු මං එච්චර හිතන්න එපා. ඈ ඒ අයට සුළුවෙන් හෝ උදව්වක් කරන්න. ඈ අඩුගානේ ලොසින්ජරයක් හරි දෙන එකක් කියලා කටේ දාගන්න. ආයි මුණ ගැහෙන්නනකොට හුඟා කාලයකට පස්සේ තමයි හම්බෙන්නේ. සතරේදී හම්බෙන්නේ හම්බේදවත් කියලා කියන්න බෑ. තැඹට නිරේයයි, දිවි ලෝකයයි, බ්‍රහ්ම ලෝකයයි, බුදුරු හම්බෙල නිවන් දකි. ඔහොම හුඟා දුර ගමන් වල යන මේ කට්ටිය. ඒ විතරක් නෙවෙයි පිනුතුන මතක තියාගන්න. හැමදාම ඔව් මෛත්‍රිය වඩන්න ඕන අපි එක. ඉතාලම වැදගත්. දිනපතාම ලෝකයේ කී දෙනෙක් මිය යනවාද කියලා දන්නවද? ලෝකයේ දිනපතා කී දෙනෙක් ඉපදෙනවාද කියලා දන්නවද? ලෝකේ හැමදාම ලක්ෂ දෙකක් මිනිස්සු අලුතෙන් ලෝකෙට ඉපදෙනවා. ලක්ෂ දෙකක් අලුතෙන් ජනගහනට එකතු වෙනවා. ඉන්න ජනගහනෙන් ලක්ෂයක් හැමදාම මිය යනවා. එතකොට අපි උදෑසන අවදි වෙලා ඊළඟ දවසේ උදෑසන අවදි වෙන දවසේදී පින්නතුනේ ලක්ෂයක් දෙනා මිය ගිහිල්ලා. ඒ නිසා හැමදාම පුළුවන් නම් ලෝකේ ජීවත් වෙන්න හැම දිනාටම විනාඩි දෙකක් හරි මෙත් වඩන්න. ඒ කටි මේ යන කලින් එයා ජීවත් වෙන අවස්ථාවේදී සෙත් පතන්න ආශිර්වාද කරන්න. එයා සුගතිගාමි වෙන්න, එයා යහමගට එන්න ලොකු කරුණාවකින් පින්තුනි මේක කරන්න. මොකද ඒ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා මතක තියාගන්න පින්තුනි, අද අපට දුරස්ව හිටියට ඒ බොහෝ දෙනෙක් සැතරෙදී අපට ඉතාම සමීප ඥාතින් වෙලා, අපේ දරුවෝ වෙලා, අපේ මව්දෙමාපියෝ වෙලා, අපේ සහෝදර සහෝදරියන් වෙලා අපට හිතාම හිතවත් හිටිය අය, අපට හුඟක් උදව් කරපු අය, අප වෙනුවෙන් ලේයින් දහඩියෙන් කිරෙන් අපිව පෝෂණය කරපු අය, ඇතැමිට තමන්ගේ ගෙදර ඉන්න දුව පුතා, ඇතැමිට ආත්මභාව 4ක 5කදී තමන්ගේ දරුවෙක් වෙලා ඉන්න හිටියා වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අල්ලපු ගෙදර ඉන්න ළමයා ආත්මභාව 25කදී විතර තමන්ගේම දරුව පුත දුව පුත වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ අවබෝධයට එනකොට පින්නතුනි, ඔබ ඔබගේ දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ යහපත ප්‍රාර්ථනා කරන වගේම ඔබ අනිත්‍යයේ යහපත ප්‍රාර්ථනා කරන විතරක් නෙවෙයි, ඒ අය මරණයෙන් පස්සේවත් දුගතිගාමි වෙනව දකින්නට ඔබ කැමති නැහැ. මරණයෙන් පස්සෙත් ඒ අය සුගතිගාමි තැනක ඉපදෙනව දකින්නයි ඔබ කැමති. මේක තමයි පින්නතුනි ප්‍රාර්ථනාව. ඒ නිසා ඒ අය ධර්මයේ හැසිරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ අය කෙරෙහි සැබෑම කරුණාවෙන්. කරුණාව කියන්නේ මේ ජීවිතේට තියෙන කරුණාවක් විතරක් නෙවෙයි, මරණයෙන් පස්සෙවත් ඒ අය දුගතිගාමී වෙනව දකින්න ඕක කැමති නැහැ. මරණයෙන් පස්සෙත් ඒ තැනැත්තන් සුගතිගාමී වෙනව දකින්නයි කැමති. මේක තමයි පින්තුනේ සැබෑම කරුණාව කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකේ කරුණාව කියලා කියන්නේ බත් ටිකක් දෙන එක, ඇඳුමක් දෙන එක, පොත්පත් ටිකක් අරන් දෙන එක, සපත්තු කූට්ටමක් අරන් දෙන එක, ගෙයක් හදනකොට වහලට උළු ටිකක් අරන් දෙන එක, මේවත් ලෝකෙ මිනිසු කරන වේව හොඳයි කරන්න පිනතුනි. නමුත් ඒ සියලු දානයන් අතුරින් ධර්ම දානේ ඉහිලම දානේ කියලා කියන්නේ මේක අනිසස්දායි වැඩි. ආහාරයක් දුන්නොත් ඒක දවසයි දෙකයි, ඇඳුමක් දුන්නොත් අවුරුද්දයි දෙකයි, ගෙයක් හදර දුන්නොත් උපරිම ජීවිත කාලයක් විතරයි. නමුත් කෙනෙකුට දහමක් දේශනා කළා, නිවැරදි මඟ පෙන්වීමක් කරලා කෙනෙක් අයහපතින් යහපතට යොදා ගත්තොතින් ඒ තැනැත්තා සුගතිගාමී වෙන ආත්මවාගාන දැමිට සිය ගාණෙන් විතරක් නෙවෙයි, දහස් ගාණෙන් නෙවෙයි, දැමිට කල්ප ගාණෙන් ඒ තැනැත්තා සුගතිගාමී වෙන්න පුළුවන්. එවැනි කරුණාව පදනම් වෙච්ච අනුශාසනාවක් තමයි, ප්‍රාර්ථනාවක් තමයි මේ අංගුලිමාල හාමුදුරුවෝ කියන්නේ දිසාහි මේ ධම්ම කතං සුනන්තෝ. හැම මට එන්න සියලු සතුරෝද ධර්මය අසත්වා කිය ධර්මය හැසිරෙත්වා කියලා. මේ පණිවිඩයම පින්නතුනි, මේ පණිවිඩයම එක්තරා රජ කෙනෙක් සෙල්ලිපිවල ලියලා තියෙනවා. කවුද රජතුමා? අශෝක රජතුමා බොහොම හොඳයි. ඉන්දියාව පාලනය කරපු ධර්මාශෝක රජතුමා සෙල්ලිපිවල ලියලා තියෙනවා, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. හැබැයි රජතුමාගේ තවත් ප්‍රාර්ථනාවක් තිබුණා මේක. මිනිසු යහපතටපත් වෙන වගේම රජ කෙනෙක් විදිහට රජතුමා දැනගත්තා මිනිසු දෙහැමි වුණොත් රජ කෙනෙකුට වාසියක් තියෙනවා. මොකද වාසිය? ඈ රට පාලනය කරන්න ලේසියෝ, හිර ගෙවල් අඩු වෙනවා. ඈ ඒක ලොකු පහසුවක් රටක් පාලනය කරන්න. ඒ නිසා තමයි ලංකාවේ සමහර ගම්මානවල මේ ආරක්ෂක ස්ථාන මුල් කරගෙන සමහර විට එක එක සමිති සමාගම් පිහිටවල තියෙනවා. ගමේ තියෙන ගැටලු, ගමේ තියෙන වැරදි දේවල් මැඩ පවත්වන්න මේ ආරක්ෂක අංශවල නැත්නම් ග්‍රාම සේවක නිලධාරී ආදී මාර්ගෙන් සමිති සමාගම් පිහිටවන්නේ මේ සඳහායි. එතකොට පින්නතුණී මේ අඟුලිමාල හාමුදුරන්ගේ තියෙන ප්‍රාර්ථනාව අපිට හුඟක් කරුණු විස්තර කරන් තියෙන අපි කෙටියෙන් ඉක්මනින් සඳහන් කරමු. ඊට පස්සේ සඳහන් කරනවා දිසාහි මේ කන්ති වාදානම් අවිරෝධප්ප සංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිධියන්තු. මෝ ප්‍රාර්ථනා කරනවා මගේ සතුරොත් මෛත්‍රිය ඉවසීමාදිය ප්‍රශංසා කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසත්වා ඒ ධර්මය අනුව හැසිරෙත්වා කියලා. මේ විදිහට පින්තුනේ සඳහන් කරමින් තමන් ලෝකයේ පිළිබඳව තියෙන ආකල්පය රජතුමා විස්තර මේ අඟුලිමාල හාමුදුරුවෝ විස්තර කරනවා. මේ ගාථා ආශ්‍රයෙන් තේරුම් ටික තියෙනවා. මේ පින්තුන බලා ගන්න පුළුවන් හෑන්ඩ් අවුට් හම්බෙච්ච පින්තුන් එකෙන් පස්සේ බලා ගන්න. නැති පින්තුන් ස්වාමීන් වහන්සේට මේ අත්තන්ගේ ඊමේල් අංකය දීලා යන්න. මේ අත්තන්ට ඊමේල් කරයි ඒ ડોකියුමන්ට් එක තියෙනවා. මේක මේ ෆයිල් එක තියෙනවා. කැමති අයට ඒක ගෙනව ගන්නත් පුළුවන්. මේ ගාථා ටික පින්නතුනි ඉතාලම ගැඹුරු ගාථා නෙවෙයි, සරල ගාථා ටික. ඊළඟට අපි මේකට අදාළව මේ අතන තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. සහ කොහොමද මේ තරම් මිනිස් ඝාතනයක් කරපු කෙනෙකුට මෙච්චර ඉක්මනට මේ සත්‍යයෙන් මැඩ පවත්තලා මේ තැනත්තා රහත් භාවය කරා යන්න පුළුවන් වුණේ ඇයි කියලා මෙතන බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ බුදුහාරයෙන් කලින් තිබුණා. තිබුණ විතරක් නෙවෙයි එක්තන අවස්ථාවකදී මහානාම කියන ශාක්‍ය කුමාරයා බුදුහාඳුරන් ළඟදී මේ වගේම ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? දැන් මේ පිනතුන්ගේ හිතට නැගෙන ප්‍රශ්නය, මම ප්‍රශ්නෙම නගලා මම උත්තර දෙනවා මේකයි. බුදුහාඳුරෝ සඳහන් කරනවා මහානාම ශාක්‍ය අහනවා, බුදුහාමුදුරනේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක වගේම පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නාම එක සමාන අකුසලයක් කරනවා. අපි කියමු සටෙන් ඝාතනය කරන එක කියලා. දෙන්නාම එක වගේම අකුසලයක් කරනවා. කරාට පස්සේ මේ දෙන්නාගෙන් එක්කෙනෙක් දුගතිගාම වෙනවා අර අකුසලෙන්. ඒ වගේම අනිත් කෙනා අර අකුසලෙම කරාට ඒ දෙනත්තා දුගතිගාම වෙන්නේ නැහැ. යෙදෙනසක් සුගතිගාමි වෙනවා. දැන් මහානාම සාක්‍ය කියලානේ ටිකක් ධර්මයේ දන්න කෙනෙක්. ඒකයි මේන ප්‍රශ්නයක් අහන්නේ. ඔහු අහනවා ස්වාමීනි මේකට හේතුව මොකද්ද කියලා. එකම සමාන කුසලයේ කරපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඒ අකුසලේ නිසාම අපාගත වෙනවා. අනිත් කෙනා සුගතිගාමි වෙනවා. හැබැයි සුගතිගාමි වෙන්නේ අකුසලෙන් කියලා හිතන්න එපා. ඒ අකුසලෙන් නෙවෙයි. අනිත් තැනැත්තාට අර අකුසලයේ දැන්ට විභාග දෙන්නේ නැහැ. ඒ තැනැත්තා සුගතිගාමි වෙනවා. මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. ඔය අපිට එක එක මට්ටම් වලින් විස්තර කරන්න පුළුවන් ඒ පිළිතුරුන් අද්දරට හරිය. හැබැයි මෙතන වඩාත්ම වැදගත් වෙන දේ තමයි බුදුහාමුදුරු ලස්සන උපමාවක් කියන මේකට. උපමාවත් එක්ක අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරු කියනවා සමාන ලුණු කැට දෙකක් ගන්න. එක වගේ සමාන ලුණු කැට දෙකක්. එක වගේ සමාන ලුණු කැට ඒ කාලෙත් ලුණු තිබ්බා. එතකොට එක ලුණු කැටයක් මේ වගේ වීදුරුවක පොඩි භාජනයකට දාන්න. දාලා දිය වෙන්න අරින්න. ඒ සමානම ලුණු කැටේ ගඟකට දාලා ගඟේ දිය වෙන්න අරින්න. දිය වුණාට පස්සේ ගඟේ වතුර පොඩ්ඩක් දිව ගාලා බලන්න. ලුණු රහ තියෙනවද? ලුණු රහ නැහැ. නමුත් අර වීදුරුවේ අර භාජනයේ වතුර දිම ගහලා බැලුවාම ලුණු රස තියෙනවා. අන්න ඒ වගේ සමහර සත්තු ඉන්නවා ගංගා වගේ. ඇයි? ඒ අයගේ කුසලය ප්‍රබලයි. කුසලයේ වැඩි සසර හුඟා පින් කරපු අය පින ප්‍රබල වැඩි. එතකොට ඒ අය මේ එක කුසලයක් කරයි කියලා එච්චර දැනෙන්නේ නැහැ. අර ගංගාවේ දිවෙච්ච පොඩි ලුණු කැටේ වගේ. නමුත් සමහර අය ඉන්නව එච්චර පින කුසලයේ ශක්තිමත් නැහැ. ඔව් එතකොට මොකද වෙන්නේ? අර පොඩි අකුසලියත් බලපානව දුගතිගාමි වෙන්න. මෙන්න මේකයි හේතුව. දැන් අපි අතරුණත් ඉන්න පුළුවන් සමහර අය පින්දහම් කළා ඇතැමිට තව සසර ඉස්සරහාට යන්න ආත්ම භව 100 ගානක් යන්න පින්දහම් දැනටම තියන අය ඉන්නවා. මේ අපි අතර ඉන්නවා. පන්සල එන අය විතරක් නෙවෙයි පන්සල් නොයන අය අතරෙත් ඉන්නවා. එතකොට කියන්නේපා පින්කම් නොකරයි කියලා ඒකට අපහයයි කියලා. ඈ පන්සල් නොයන අය ඔක්කොම අපහය යනවා කියලා කියන්නේ කොහෙවත් නේ. ඒ අයගේ කුසලයේ ප්‍රබලයි පන්සල් නේන එක විතරක් නෙවෙයි බෞද්ධ නුණත් සමහරට ගැටලුවක් නැහැ. සසරේදී යම්වා පින්දහම් කළ පිණිස ශක්තිමත් අය ඉන්නවා. සමහර අය ඉන්නවා අතීතයේ කරපු කුසල දහම් වලට අනුරූප විදියට තමන් වා ආත්ම භාවල ඒ පින්දහම් ටික අනිසංස විඳලා විඳලා ඒ පිනේ අන්තිම ආත්ම භාවය තමයි මේ ඉන්නේ. අන්තිම ආත්ම භාවය ඉන්නේ මේ. මෙතෙන්දී හරියට පිනක් නොකරගත්තු ගමම්ම එයා පල්ලෙහාට යනවා. අපි අතරෙන් කවුරු හැම වෙනවද කියලා කියන්න බැහැ හිතා ගන්න බැයි කියන්නේ. බුදුහාමර හිටියනම් කියයි. ඉතින් අපට එච්චර නුවණක් නැහැ නේ. අපට තියෙන දේ තමයි අපි හැකිතා ජීවිතේ කරන්න පුළුවන් උපරිම පින්දහම් ටික කරගන්නට ඕන. ඒක තමයි අපි කරගත යුතු දේ. ඉතින් පින්නතුනේ අනිත් දේ තමයි මේ කර්මයේ ස්වභාවය තමයි මෙහෙම වුණත් පින්නතුනේ ඒක ලක්ෂණයක් තියෙනවා. කර්මවලත් එක එක ප්‍රභේද තියෙනවා. සාමාන්‍ය කුඩා මට්ටමේ කර්ම තියෙනවා, මධ්‍යම මට්ටමේව තියෙනවා, ප්‍රබලම කර්ම තියෙනවා. ප්‍රබලම කර්ම කියලා කියන්නේ මරණයෙන් පස්සේ ඊළඟ උපත තීරණය වෙන ප්‍රධාන සාධකය බවට පත් වෙන කර්ම තියෙනවා. ඒ කර්ම වලින් කුසල පැත්තේව තමයි ධ්‍යාන වැඩි වීම. අකුසල පැත්තේ කර්ම තමයි ඕ ආනන්තරේ කර්ම, පංච ආනන්තරේ කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටි කියන කරුණු හය. මේ දෙකෙන් වඩාත්ම ප්‍රබල මොකද්ද? මිත්‍යා දෘෂ්ටි හරීම ප්‍රබලයි කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබල හිටියනම් මේ මාර්ගඵල ගැන නෙවෙයි මේ කියන්නේ. මාර්ගඵලය ධ්‍යානය ගැන දෙකක්. දැන් සෝවාන් වීම, සක්කාය දිටි දුරු කළ සෝවාන් වීම, සකදාගාමී වීම, ඒවට කියන මාර්ගඵල කියලා. ධ්‍යාන කියන්නේ හිත තැම්පත් කළා, සමත භාවනා දියුණු කළා, හිතේ කර්මුණට බොහෝ වේලාවක් තැම්පත් කළා, ඒක එක දිගටම තියන්න පුළුවන් ශක්තියෙහි ඉහළම මට්ටමක් තමයි ධ්‍යාන කියලා කියන්නේ. ඒ ධ්‍යාන කියන ඒවා ස්ථිර නෑ. ධ්‍යාන වලින් ඕන වෙලාවක පිරෙන්න පුළුවන්. හැබැයි සෝවාන් බවට පත් වෙච්ච කෙනේ ඒ සෝවාන් බවෙන් පිරෙන්නේ නෑ කවදාවත්. ඕ එයාට ආත්මව අටක උපදකට යන්නේත් නෑ. හතකින් නිමාට පත් වෙනවා. එතකොට මෙතන මේ කියන්නේ ධ්‍යාන ලැබපු කෙනෙක් ඉන්නවනම් ධ්‍යාන ලැබපු කෙනෙක් පිරිහිලා පස්සේ ආනන්තර කර්මයක් කරොත් ඒ තැනට මොකද වෙන්නේ? ඕ එයා ධ්‍යාන වලින් දැනට ධ්‍යාන තියෙනවා නම් ධ්‍යාන ටික පිරිහින ඔක්කොම යාට. එයාට විපාක දෙන්නේ කලින්ම අර ආනන්තර කර්මය අනිවාර්යෙන්ම යා නිරයෙහි කල්පයක් දුක් විඳින වෙනවා යාට. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. අනිත් පැත්තෙන් පින්නතුනේ යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබාගෙන තියෙනවා නම් ධ්‍යාන වලින් නොපිරිහි ඉන්නවා නම් ඒ තැනත්තාට පින්නතුනේ ඒ ධ්‍යාන වලට අනුව ඊට අදාළ ඒ ඉන්න මට්ටමට සම්බන්ධ ධ්‍යාන මට්ටමින් සම්බන්ධ බ්‍රහ්ම ලෝකෙ යා ඉපදෙනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. දැන් මේ පිනතුන් අහලා ඇති දේවදත්ත හාමුදුරුව ගැන. දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ මුලින් ධ්‍යාන ලබාගෙන හිටිය කෙනෙක්. ඉරිදිවල හිටන් තිමිට කෙනෙක්. ආසින් යන්න පුළුවන් හැකියාවක් තිමිට කෙනෙක්. විතරක් නෙවෙයි තමන්ගේ රූපය වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තිමිට කෙනෙක්. ඒ නිසා තමයි සර්පයේ කිවිසෙන් මවාගෙන ගිහිල්ලා අජස්සත්ව මේ අජස්සතක හිත දිනාගත්තේ. නමුත් පස්සේ ආනන්දර කර්ම කරාට පස්සේ අර ඔක්කොම පිරිහිලා ගියා. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළින් ආනන්දර කර්මයක් වෙලා තියෙනවා නම් එයාට පින්දහම් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. එයාට දන් දෙන්න, සීල රකින්න, භාවනා කරන්න පුළුවන්. ඒ වගේ ආනිසංස තමට ලැබෙනවා සසරේදී. නමුත් ඊළඟ ආත්ම භාවයේ තීරණය කරන සාධකයේ බවට පත් වෙන්නේ මේ ආනන්දර කර්මය. එයාට උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් දෙවෙනි ආත්ම භාවයේහි අනිවාර්යෙන්ම එයාට නිරේගාමි වෙන සිද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය ලක්ෂණ. ඒ විතරක් නෙවෙයි, එයා කොච්චර ශ්‍රද්ධාවකට පත් වුණත් එයාට මේ ජීවිත කාලය තුල නැවත ධ්‍යාන ලබන්නත් බෑ. මේ ජීවිත කාලය තුල එයාට මාර්ගඵල ලබන්නත් බෑ. එනිසා තමයි බුදුහාමුදුරු හමු වෙන්න අජාසත්තාවෙක් තර අවස්ථාවකදී අජාසත් රජතුමා ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රමණ ඵල ගැන බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කර සිටියා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරු සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළා. පුළුවන් නම් කියවන සාමාන්‍ය ඵල සූත්‍රය. හරිය වැදගත් කරුණු ටිකක් සඳහන් වෙනවා. ඒ සූත්‍රය දේශනා කළේ උනාට පස්සේ රජතුමා හරියට පැහැදීමකටපත් වුණා. පැහැදීමකටපත් වෙලා බුදුහාමුදුරන්ට වැඳලා රජතුමා නික්මලා ගියා. බුදුහාමුදුරු මොකද සඳහන් කළේ? බුදුහාමුදුරු ළඟ හිටිය ස්වාමීන් වහන්සේලට කියනවා, මහණෙනි මේ අජාසත්ත ඉතාම පින් කරපු කෙනෙක් සතර. ඉතාම පුණ්‍යවන්ත කෙනෙක්. අජාසත්තට තිබුණා මේ අහපු බණ අහලා සෝවන් වෙන්න. නමුත් ඔහු පිතෘඝාතක කර්ම නිසා, ඔහු කරගෙන තියෙන මේ ආනන්තර කර්ම නිසා ඔහුට මේ ලැබෙන තිමේ අවස්ථාව ඔහුට මගහැරලා ගියා කියලා. එතකොට මෙන්න මේ සත්‍යයක් තියෙන විතරක් නෙවෙයි වෙනතුනේ, අජාසත් රජතුමා බුදුහාමුදුරන්ට මුලදී අමනාප වෙලා දේවදත්ත හාමුදුරුවෝ දෙකේ පැටට එකතු වෙලා ලොකු හානියක් කළා. සංවේදී කරන්නත් උදව් කළා. බුදුහාමුදුරන ගාර්පේ ගල් පෙරලන එකටත් උදව් කළා. නමුත් පස්සේ කාලේ ඔහු පැහැදුණා බුදුහාමුදුරගෙන. පැහැදුණා විතරක් නෙවෙයි, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට මේ ශාසනයේ හිටිය ගිහි අය අතුරින් ශ්‍රද්ධාවෙන් ඉහෙලින්ම හිටිය කෙනෙක් තමයි අජාසත් රජතුමා කියලා කියන්නේ. ඔහු දැනගෙන හිටියෝ අනිවාර්යයෙන්ම නිරේගාමි වෙන බව. නමුත් ඔහු එකෙන් දුක්ුණේ නැහැ. ඔහු දැනගත් එක නිවැරදි කරන්න බෑ කියලා. ඔහු ඒක එහෙම වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා බුදුහාමුදුරුවෝ එක දේශනා ගතුනේ නැහැ. දැන් ලංකාවේ දෝ අනිත් පැත්ත උනේ. මාතකද සීගිරි කාශ්‍යප. සීගිරි කාශ්‍යප ධාතුසේන රජතුමා ඝාතනය කරාට පස්සේ මේක අනන්තර කර්මයක් කියලා දැනගත්තට පස්සේ මේක බුදුදහමෙන් කියන එකක් කියලා හාමුදුරුවෝ මරණ ගත සීගිරි කාශ්‍යප ඊට පස්සේ. පින්නතුනි මේ බුදුහාඳුරෝ දේශනා කරන ධහම බුදුහාඳුරන්ගේ ක්‍රියේෂන් එකක් නෙවෙයි මේක. බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. බුදුහාඳුරන්ට මේක වෙනස් කරන්න බෑ. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි. මේක අනාවරණයක්. මේක ඩිස්කවරි එකක්. ක්‍රියේෂන් එක කියන්නේ දැන් දෙවියන් වහන්සේ නිර්මාණය කළා වගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව යන දෙයක්. බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයේ බුදුහාඳුරන්ටවත් අයිති නෑ. බුදුහාඳුරෝ දේශනා කළේ මේ හේතුඵල ධහම, මේ කර්ම චක්‍රය බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් මේක සනාතන ධර්මතාවයක්. මේක ස්වභාව ධර්මිය. බුදුහාමුදුරු කෙනෙකුට අපි ගරු කරන්නේ උන්වහන්සේ දේශනා කරන ධර්මයට අපි බුදුදහම කියලා කියන්නේ. බුදුහාමුදුරු කෙනෙක් තමන්ගේම ඥාණයෙන් බොහොම දුෂ්කරව අවබෝධ කරගෙන ලෝකෙට මේක දේශනා කරන නිසායි අපිට මේකට බුදුබණ කියලා කියන්නේ. අපි ඒකත් ඇත්තම සාකච්ඡා කරන ඉදිරියේදී මේක ගැඹුරු තර්මතාවයක්. ඇත්තම පින්නතුනි ආනන්ද කර්මයක් වෙලා තිබුණොතින් ඒක ප්‍රබල ලෙස හිතේ ඉතාම දැඩි ලෙස මුල් බැස ගන්නවා. ඒකත් නිත්‍ය කියන දෙයක් නෙමෙයි මේ කියන්නේ. ඒක නැවත නිවැරදි කරන්න බෑ මේක විඳලා එනකම්ම. ඒකෙන් කියන්නේ සදාකාලික අපායක් බුදුදහමේ තියේ කියලා. සදාකාලික අපායක්වත් සදාකාලික ස්වර්ගයක්වත් බුදුදහමෙන් කියන්නේ නැහැ. ස්වර්ගීය සුගතිය දිව්‍ය ලෝකයක් අනිත්‍යයි. ටික කලකට විතරයි සීමා වන්නේ. දීර්ඝායුෂක තිබ්බට අපායක් හැමදාම නැහැ. එතනින් ඉවර වෙලා එන්න පුළුවන් මේ. ඒ නිසා අජාසත් රජතුමා පින්තුනි වැඩිපුර පින්දහම් කරගෙන අතනින් ආවට පස්සේ ඊළඟ වැඩ ටික කරගත්තා. එතකොට අපි මේ සඳහන් කළේ බුදුහාඳුරන්ගේ අනාවරණයක් මිසක් මේ ගුණවහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. අපි බුදුහාඳුරන්ගේ දහමට බුදුබණ කියලා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තු නිසා. ඒ නිසා එහෙම හැරෙන්න පින්තුනි බුදුහාඳුරවත් බෞද්ධ නෙවෙයි. බුදුහාඳුර බෞද්ධ නෙවෙයි. අපි බෞද්ධ උනාට සරියුත් මොගලන් හාමුදුරුවෝලත් බෞද්ධ නෙවෙයි. ඇයි බෞද්ධ කියන වචනේ පස්සේ කාලේ ආපු එක? ඒක අපි බෞද්ධ බුදුදහම රකින්නේ නැහැ. බෞද්ධ ආගම බෞද්ධයන් කියලා කිව්වට ඒක බොහොම පස්සේ කාලේ ආපු එකක්. බුදුහාමරගේ ශ්‍රාවකයන්ට කිව්ව කාලේ ආර්ය ශ්‍රාවකයන් කියලා. ඒ බුදුහාමර කියනවා මේ මගේ මේ මම කියන දහම රකින්නම ඔබ මා යටතේ ඉන්න ඕන ඔබ මගේ අනුගාමිකයන් කියලා මම කිසි වෙලකත් හිතන්නේ නැහැ කියලා. බුදුහාමර පිරිනවන පාන පරිණවන සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරනවා මම සංඝයා පරිහරණය කරනවා කියලා හෝ සංඝයා මා යටතේ ඉන්න ඕන කියන හෝ හැඟීමක් මට කිසි වෙලකට නැහැ කියලා. මට එහෙම ආකල්පයක් නැහැ කියලා. ඒ නිසා බුදුහාමර සඳහන් කරනවා බුදුරු කියලා කියන්නේ දේශකයන් වහන්සේලා මඟ පෙන්වන්නන් විතරයි කියලා. ගැලවුම් කරුවන් නොවේ. බුදුහාමර කියලා කියන්නේ ගැලවුම් කරුවෙක් නොවේ. කෙනෙක් ස්වර්ගයට ඔසවා තබන්න හෝ නිවනට ඔසවා තබන්න හෝ අපායට ඔසවා තබන කෙනෙක් නෙවෙයි. අපායෙන් නගා සිටවන කෙනෙකුත් නෙවෙයි. බුදුහාඳුරල කියලා කියන්නේ අපාගත මාර්ගයයි ස්වර්ගාමි මාර්ගයයි මෝක්ෂ මාර්ගයයි දේශනා කළා මිනිසුන්ට බුද්ධිය ලබා දීලා මිනිසුන්ට යදාළ පැත්තට යන්නට උනන්දු ඇති කරන පිරිසක් විතරයි. උනන්දු ඇති කරන කෙනෙක් විතරයි බුදුහාඳුර කියලා කියන්නේ. එතෙනි පිනතුනේ ආනන්තරයේ කර්මවල ස්වභාවය තමයි ඒක දැඩිසේ මේක ස්ථාවර දෙයක් හුඟ කලක් තියෙන දෙයක් ඒක විපාකෙ විඳිනම වෙනවා. හැබැයි අනිත් කර්ම ඔක්කොම පින්නතුනේ අනිත් කර්ම ආනන්තර කර්ම හැර අනිත් කුමන කර්මයක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදු වෙලා තිබුණත් ඒ ඕනම දෙයක් නිවැරදි කරන්න පුළුවන්. තමන්ගේ අතීත කුසලය ප්‍රබල නම් ශක්තිමත් නම් ඇත්තෙම මේක දැන් ගින්දරට අපි අත දැම්මොතින් පොඩි ළමයෙක් අත දානවා වැඩිහිටි කෙනෙක් අත දානවා තියාගෙන ඉන්න ප්‍රමාණය අනුව දෙන්නටම පිච්චෙනවා. ඇත්තෙම දන්නේ නැති කෙනෙක් අත දැම්මොතින් වැඩිපුර පිච්චෙනවා ළමයේ වැඩිපුර පිච්චෙනවා. දන්න කෙනා කරොතින් පිච්චෙන එක අඩු ඉක්මනට ගන්න ඔයා. අකුසලේ වුණත් එහෙමයි නොදැන කරයි කියලා සමාවක් නැහැ. බෝලයක් අපි පිටියට ගහනකොට බෝලයයි එන්නේ ඒකේ ශක්තියත් එක්ක අපි විසිකරන ශක්තිය. Taman දැනගෙන හිටියේ නැහැ කියලා ඒක එන එක නවතින්නේ නැහැ. දැන් අපේ ළඟ තියෙන උණු වතුර ටිකක් අපි උඩට දානවා. දැමුවට පස්සේ මොකද වෙන්නේ? හායි පල්ලෙහාට එනවා. අපි කියනවානේ මං දැනන් හිටියේ නැහැ මේ පල්ලෙහාට ඒ කියලා. එහෙනම් අනේ මම බලන්න අසාධාරණ මේ පිටිච් එක කියලා. කර්ම චක්‍රයත් ඒ වගේ දෙයක්. නොදැන කරනවායි කියන එකේ කරුණු දෙකක් තියෙනවා. ඔබතුමා අහපු ප්‍රශ්නේ ඉතාම වැදගත්. ප්‍රශ්නේ වරදක් නෙමෙයි මේ කියන්නේ. ප්‍රශ්නේ හරියට निराකරණය කරගන්නේ මේ. නොදැන කරන අවස්ථාවේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි තමන් මේ කර්මෙහි ආදීනව නොදැන කරන එක. දැන් මව්පියන් ඝාතනය කරන එක යකුසලේ මේ වගේ ප්‍රබල එකක්ද කියලා දන්නේ නැතුව කරන එකක් තියෙනවා. ඒක තමයි දැන් ඔයි මං කියපු එක. නොදැන කළත් ආදීනව නොදැන කළත් තමන්ට අකුසලය නොයෙන්නේ නැහැ. අකුසලය එනවා තමන්ට. අකුසලය එන්නේ තමන්ගේ කරන ශක්තිය තුලින්ම. අර බෝලය ගහනකොට බෙත්තියට ඒ ශක්තිය තුලින්ම නැවතෙන්න බලයක් ඒකට තියෙනා වගේ අපි කරන දේ පිළිබඳව අපි කරෝතින් ඒකේ ශක්තිය තියෙනවා නැවත ඒකේ රියැක්ෂන් එකට. ඒක කර්මයේ ස්වභාවයයි. හැබැයි තව නොදෙනී කරන එකක් තියෙනවා. ඔබතුමා අහපු එක ඉතාම සියුම් එකක් තව යනවා. මොකක්ද මේ නොදෙනී කරන එක? ඇතැම් විට අපි ගලක් වීසි ගන්නවා. මරණ අදහසින් නෙමෙයි වීසි කරන්නේ. හැබැයි අපේ අම්මා තාත්තා කෙනෙකුට හානියක් වෙනවා ඇතැම් විට. ඈ? අපි ඒක නොදැන කලේ. නමුත් නොදැන කල නිසා එතෙන්දී නොදැන කරලා කියන තමා නොසිතා කලේ මේක. තමන්ගේ මේක ඇටෙන්ෂන් එක තිබ්බේ නැහැ. මේක ફોકસ කරේ නැහැ. ඔව්. එතෙන්දි අර පුද්ගලයා මරණපත් වුණාට එතෙන්දි ආනතර කර්මය තමන්ට එන්නේ නැහැ. අතීත කුසල බලපාන පුළුවන්. අතීත කුසල කිව්වේ? ඒ කියන්නේ ඒ මව් මිය ගියානම් ඒ පුතාගෙන් පෙර ආත්මවල විච්ඡා. ඔව් ඇත්තම අකුසල තමයි. ඒකේ බලපෑමක් මේ තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ඇත්තම මේ අඟුලිමාලයෙන් මිය ගිහපු ප්‍රමාණයත් ඇත්තම බොහෝ විට ඒ වගේ මේ මියන්නේ හිටියා ඇත්තම. වෙන පිරිසකගේ ඝාතනයේ ලක් වෙනවන පිරිසක් දැන් කෙනෙකුට ප්‍රශ්න කරනවා දැන් මේ ප්‍රශ්නේ තියෙදි දහයි ඔබ. ඇයි මෙච්චර හානියක් කරනකම් මෙච්චර මහා කරුණික බුදුවරේ බලන් හිටියයි කියලානේ. පිනොතුනි මතක තියාගන්න. බුදුහාමුදුරෝ මහා කරුණික වගේම බුදුහාමුදුරෝ මහා ප්‍රඥාවන්තයි. බුදුහාමුදුරණ කරුණාව විතරක් නෙවෙයි තිබෙන්නේ. බුදුහාමරට යම් කිසි විදියක කරුණාවක් තිබ්බනම් ඒ කරුණාවට නොදෙවෙන විදිය ප්‍රඥාවකුත් බුදුහාමරට තිබුණා. බුදුහාමරට යම් කිසි විදිය ප්‍රඥාවක් තිබුණා නම් ඒ ප්‍රඥාවට නොදෙවෙන විදියේ කරුණාවකුත් බුදුහාමරට තිබුණා. සමහර කර්ම පිනොතුනේ බුදුහාමුදුරු කෙනෙකුටත් වළක්වන්න බෑ. දැන් එක උදාහරණයක් තමයි ඔයි විදුඩම කියලා කුමාරයෙක් හිටියා පොසොර රජතුමාට. මේ විදුඩම කුමාරයෙ පින්නතුනේ සාක්‍යයන් එක්ක මහා ලොකු ආවනාපයක් තිබුණා. ඔහු සාක්‍ය වංශයේ සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඔහුට පොඩි කාලේ ලොකු අසාධාරණයක් වුණා සාක්‍යයන්ගේ. විදුඩම කුමාරයා සාක්‍යයන් එක්ක දැඩි පළිගැනීමක් ඇති වුණා. ඔහු තීරණය කළා මුළු සාක්‍ය වංශයම ඝාතනය කරන්න. ඔහු විශාල පිරිසක් එක්ක සාක්‍ය වංශය ඝාතනය කරන්න ගියා. යනකොට බුදුහාඳුර කලින්ම දැනගත්ත සාක්‍ය වංශය කියන්නේ කවුද? බුදුහාඳුරගේ ඥාතීන්. බුදුහාඳුර කලින්ම දැනගත්ත විරුඩොබ කුමාරය මේ වගේ තමන්ගේ වංශයම ඝාතනය කරන්න යනවා කියලා බුදුහාඳුර විරුඩොබ කුමාරයන පාරේ ආසන්නේ ගහක් ළඟ වැඩ සිටියා. විරුඩොබ කුමාරය මේ පාරේ එද්දී හොමුණ ගැහුණ බුදුහාඳුර මුණ ගැහුණා. බුදුහාඳුරන් අහනවා, බුදුහාඳුරනේ මේ ඇයි මේ දවල් කාලේ මේ ගහක් යට වෙලා මේ පාරේ හිට වෙලා ඉන්නේ කියලා. බුදුහාමර කියන විරුඩබ මගේ ඥාතීන් එන ගම්මානෙන් එන හුලඟක් මට සොයක් කියලා. මේ මොකද්ද කියන්නේ? විරුඩබ කුමාරය දැනගත්තා බුදුහාමර දැනගෙනයි මගේ මේ කාරණය බුදුහාමර අකමැති ඒ නිසාම යන්න ඕනේ කියලා එදා අර ඝාතනය කරන්න ගියේ නෑ. දෙවනි දවසෙත් නැවතර වගේ ආව සේනා සංවිධානයේ සහිතව. දෙවනි දවසේදී බුදුහාමර අර වගේම ගිහිලා වාඩි වෙලා හිටියා. එදත් අර වගේම කතා කරලා ඇහැරලා ගියා. තුන්වෙනි දවසේ ආයි අර වගේම සේනාවක් සහිත වෙන්න ආවා. බුදුහාඳුර බැලුවා යලි යලිත් මේ වළක්පද්දයයි මෙයා මෙහෙම එන්නේ කියලා. බුදුහාඳුර දැනගත්තා ඥාති මුණට කරන් දෙයක් නැහැ. මේ ඥාතින් සාමූහික වශයෙන් අතීතයේ කරන ලද අකුසල කර්මයක් විපාක දෙන තියෙන අවස්ථාව මේක බුදුවරයෙකුටවත් වෙනස් කරන්න බෑ කියලා. බුදුහාඳුර තුන්වෙනි දවසේ ගියේ නැහැ. එදා විරුඩම කුමාරයා කිමුල්ලත් පුරවරයට ගිහිල්ලා විශාල පිරිසක් සාක්‍යයන් ඔයි මහානම සාක්‍ය කියලා කියප දෙනෙක් හැරුණකොට විශාල පිරිසක් සමුල ඝාතනය කළා. මේක තමයි පින්නතුනි සමහර කර්ම බුදුවරයෙකුටවත් වෙනස් කරන්න බෑ. එතකොට අඟුලිමාල මේ සිද්ධියදී පින්නතුනි බුදුහාමර අනිවාර්යයෙන්ම දැනගන්න ඇති උන්වහන්සේට වළක්වන්න බැරි පැත්තක් මෙතෙක් කල මේ සිද්ධ වුණේ. නමුත් උන්වහන්සේට වළක්වන්න පුළුවන් මට්ටම ආපු ගමන්ම උන්වහන්සේ ඉදිරිපත් වුණා. අනිත් දේ තමයි ආනතර කර්ම වලදී අපි නොදැන කරයි කියලා අම්ම කෙනෙක් මැරීමෙන් සිදුවන ඝාතනයේ හානිය තමා නොදැන හිටියා කියලා පින්නතුනේ අකුසලේ නොයෙන්නේ. මොකද මේක බුදුහාඳුර පනවපු දෙයක් නෙමෙයි. මේක මේ මෙවැනි සිද්ධාන්තයක් මව පියා දෙන්න තමයි තමන්ගේ ජීවිතේට විශාල ඌ මෙහෙවරක් කරපු දෙන්න. මිනිස්සෙක් වශයෙන් ඉන්න මානසිකත්වයකදී කිසියම් කෙනෙක් මේ හානිය කරවතින් එවැනි මානසිකත්වයකට හුරු වෙන තැනැත්තා ඒ මට්ටමටපත් වෙනවා කියලා කියන්නේ ඒ තැනැත්තා නිරයෙහි ගිහිල්ලා ඒ මානසිකත්වයේ ඉන්න මට්ටමට යාගේ මනස හැදිලා තියෙන්නේ. ඒක නිර්මාණශීලී දෙවි කෙනෙක්වත් බුදුහාඳුරවත් කරන දෙයක් නෙවෙයි මේක. සමහර අය ඉන්නවා ඒ අකුසලයේ කරලා නම් තිය විඳවන්නේ ආ සන්තෝෂ වේ. උදාහරණයක් වශයෙන් සමහර අය පිළිදෙනවා. උදාහරණයක් වශයෙන් ඇලහම් වල මිනිස්සෙක් වෙරිදි බකොඩ දෙන්නුට. එයා සන්තෝෂ වුණා. එයාට දඳුනු දුන්න වෙලාවේ මොකද මම මේ අය මේ දරුවේ මේ එයාට කන්න නැතුව දුක් විඳන අය නිසා. එයා ඉතින් බොහොම සන්තෝෂ වුණා. එයා උසාවියේදී ප්‍රවසුවා මම ඒක කරේ කියලා කියනවා. ඒ වගේ අය කරත් කොහොමද කියන්නේ. ඔව් ඇත්තෙන්ම අපි කියුවට ඔව් අපි සාමාන්‍ය ලෝක විවහාරේ ගත්තට ලෝකයේ කරුණ වලින් යම් කිසි පුද්ගලයෙකුට යමක් සත්‍ය වෙන්න පුළුවන්. පුද්ගලයෙක් බලන තමන්ගේ view එක අනුව එයාට නිවැරදිවස්ස වෙන්න පුළුවන්. නමුත් ඒක ලෝකාධිපතියට යනකොට ධම්මාධිපතියට යනකොට අත්ථාධිපතිය විදියට ඒ පුද්ගලයාට නිවැරදි වුණාට ඒක ලෝක විවහාරයට යද්දී ඒක සත්‍ය වෙන්නේ නැහැ. අනිත් දේ තමයි ඒක කළේ යම් කිසි කාලයක් සතුටින් ඉන්න පුළුවන්. අපි හිතන එහෙම තමයි කියලා. නමුත් අවසාන මට්ටම වෙන විට අවබෝධ වෙන්නේ නැහැ සමහර විට. නමුත් යාගේ මානසිකත්වයේ දුකටපත් වෙනවා යා. අර දුක් ටික මෙයාට කරා වේගෙන් එනවා. විශේෂයෙන් අනන්ත කර්මයක් නම් තමන්ගේ මව්පියන් තමන් අතින් ඝාතනය වුණා නම් වෙනත් කෙනෙකුට එහෙම කියලා අපි අනිවාර්යෙන් කියන්නේ නැහැ. මොකද මහා කම විභංග කියලා සූත්‍රයක් තියෙනවා ඇතැම් විට විශාල ජීවිත හානියක් කරපු කෙනෙකුට උනා සුගතිගාමී වෙන අවස්ථාවක් තියෙනවා. මෙතන අපි මේ විශේෂයෙන් කියන අනන්ත කර්ම ගැන ආනන්දර කර්ම වලදී තමන් දැනුවත්ව නෙවෙයි ඇතැම්මිට. තමන් ඇතැම්මිට අපි කියමු පොඩිම කාලේ යම් කිසි කෙනෙක් අම්මා තාත්තා දෙන අත්හැරලා ගියා කියලා. අත්හැරලා ගිහිල්ලා ඉන්න කෙනෙක් පස්සේ කාලේ යම් කිසි කෙනෙකුට තමන්ගේ මිතුරෙක් විදිහට කෙනෙක් හම්බ වෙනවා. ඒ හම්බෙච්ච කෙනත් එක්ක අමනාපෙල ඒ පුද්ගලයාට හානියක් කළා. මේ හානිය කරපු නැතැමිට මෙයාගේ අර මුල් කාලේ දාලා ගිහපු අම්මා තාත්තගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. මෙයා කිසිසේත්ම දන්නේ නැහැ මේ අම්මා තාත්තා කියලා. මෙන්න මෙතනින් පින්නතුනේ දහමේ සඳහන් වෙනවා මේ කර්මය ඉතාම ප්‍රබලයි. අම්මා තාත්තා බව නොදැන කලත් අම්මා තාත්තවගෙන් කෙනෙක් නම් අර අකුසලයේ සමානව ලැබෙන යාට. මේක තමයි ධර්ම න්‍යාය කියලා කියන්නේ. මේක බුදුදහමෙහි නිර්මාණයක් නෙවෙයි. මේක බුදුහාරු අනාවරණය කරපු ලෝකේ ගැඹුරු සත්‍යයක්. මේ සත්‍ය අපේ දහම නිසා අපට හිතන මේක ඇත්තම කියලා වෙනත් ආගමක කෙනෙකුට මේක නොවැනේ කුලං කියලා කියන්න පුළුවන්. නමුත් පින්වතුනි බුදුහාඳුරන්ගේ සම්මා සම්බුද්ධත්වයට අපි විශ්වාස කරනවා නම් මුල් අවස්ථාවේදී අපට විශ්වාසයෙන් මේ ගැන යම් කිසි පදනමකට එන්න වෙනවා. අපිට මුලින්ම මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මුලින් අපි ධර්ම මාර්ගයේදී මේව පිළිපදින්නේ විශ්වාස කරන්නේ ශාස්ත්‍රු ගෞරවයෙන්. ශාස්ත්‍රඥ මහසී කෙරෙහි ගෞරවයෙන් පස්සේ හැබැයි මේ ධර්ම මාර්ගය අපිට ඉදිරියට යනකොට අපිට ප්‍රැක්ටිස් කරනකොට අපටම මේක තේරෙනවා මේක තමයි ලෝක යථාර්ථය කියලා. හැබැයි ඒක එකපාර අපට අවබෝධ වෙන්නේ නැහැ. ඒකට හුඟක් කල් යනවා. හැබැයි ඒ අවබෝධයෙන් අපි ස්ථාවර වුණාට පස්සේ අපි හරියට අවබෝධය ලබා ගත්තට පස්සේ බුදුහාමුදුරන්ටවත් ඇවිල්ලා මේ අදහස වෙනස් කරන්න බෑ. අන්න ඒකයි මේක පුදුමේ. දැන් හොඳම උදාහරණය තමයි බුදුහාමරෙන් කාලේ බුදුහාමර එක්තරා බ්‍රාහ්මණයෙකුට බණ කිව්වා. බණ කිව්වට පස්සේ මෙයා හොඳ හිත දිනු කරපු කෙනෙක් ඉක්මනටම මෙයා හිත පිහිටුවාගෙන මෙයාගේ සක්කාය දිටිය නැතුණ සෝවන් වුණා මෙයා. බුදුහාමර ත්‍රිලක්ෂණේ මෙයාට බණ කිව්වේ අනිත්‍ය දුක් අනාත්ම කියලා. මෙයා එවලෙම සෝවන් වුණා. බුදුහාමර ඊට පස්සේ වැඩිපුර මෙයාත් එක්ක කතා කරේ නැහැ. එයාගෙන් සමගෙන ගියා. මේක පිනොතිනේ වසවර්ත්‍ය මාර්ය මේක දැනගෙන හිටියා. මාර්ය කියන්නේ එක්තරා දිව්‍ය කොටසක් කෙනෙක්. දැනගෙන ඉඳලා මෙයා මොකද කරේ? බුදුහාඳුරන්ගේම වගේම රූපයක් නිර්මාණය කරගෙන ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? මෙයා කියනවා මුලින්ම මට අමතක වුණා, මුලින්ම මට වැරදුනා. මං අර අනිත්‍යයි කිව්වනේ, අනිත්‍ය නැහැ නිට්ටයයි. මං දුකයි කිව්වනේ, දුක නැහැ සැපයි. මං අනාත්මයි කිව්වනේ, මට ඒ වැරදිලා. සමා වෙන්න මේ ඒ ආත්මයි කියලා. මොකද උනේ පිනතුනි? මේ සෝවාන් වෙච්ච කෙනා කියනවා මේ නම් කිසිසේත්ම බුදුහාඳුර වෙන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම මාරේ වෙන්න ඕනේ කියලා. ඔහුට තමන්ගේ ඔහු දේශන සඳහන් කරපු කාරණේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා. මාරය දුකට පත් වෙලා ගියා. මෙන්න මේකයි මුලදී අපි යම්කිසි මට්ටමකින් විශ්වාසයෙන් පිළිපදින්නේ. හැබැයි ඒ විශ්වාසයෙන් පිළිපැදලා මේක ස්ථාවර වුණාට පස්සේ බුදුහාමුදුරන්ට ආවත් වෙනස් කරන්න බෑ. ඒකයි මේ ධර්මයේ තියෙන සුළු. ඒක ඊට පස්සේ අපි අත්දැකීම අපටපත් වෙනවා. එතකොට ඇත්තෙන්ම දහම තුලින් අපට ලැබෙන ලොකුම වාසිය තමයි මෙන්න මේ යථාර්ථයේ සැලකුතු සත්‍යයක් අපට බුදුහාඳුරන්ගේ ඥානය ඔස්සේ අපට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. දැන් ඇත්තෙන්ම දැනට අපි ලෝකයේ අපි ඉපදෙනකොට ලෝකයේ පහළ වෙච්ච අය පාරවල් හදලා අලුත් අනාවරණයක් කරගෙන යාන වාහන අලුත් නිෂ්පාදනය කරලා මේ හුඟක් දේවල් අපි වෙනුවෙන් නිර්මාණය කළා තියෙනවා. අපි ඒ ටික එතන ඉඳන් තමයි ඊළඟ ටික ඩෙවලොප් කරන්නේ අපි. අන්නේ වගේ තමයි පිනතුනේ බුදුහාමුදුර අපට ලොකු අනාවරණයක් අපට කළා දීලා තියෙනවා. අපට එතන ඉඳන් ඒ දැනුම ටිකේ ඉඳන් අපට ඊළඟ ටික ප්‍රැක්ටිස් කළා අපිට මේක බලාගන්න තියෙන්නේ. යම් කිසි කෙනෙකුට සාමාන්‍ය මට්ටමේ තර්ක කරන්න පුළුවන් ඔය බුදුදහමේ කිව්වට එහෙම කොහෙද මේ අපි මෙහෙම ඝාතනයක් කළා තව කිසි දුකක් නෑ අපි. හරියට හරියට කවුරුත් දැම්මත් පිච්චෙලක පිච්චෙනවා. ඔව්. ඒක හරියට. ඔව්. ඇත්තේ මේක අනිත් පැත්තක් තියෙනවා. අනිත් පැත්තක් තියෙනවා. අකුසලයේ දැන් අජාසත් රජතුම අකුසලයේ දැනගත්ත මේකේ බලවත් එකක් කියලා. ඔහු ඊට පස්සේ නිරයේ ඉන්න තියෙන දුක් ටික අඩු වෙන විදිය කුසල ටිකක් කළා. ඊට පස්සේ උට වාසිය උනේ. උට අවශ්‍යයක් උනේ නැහැ. උදාහරණය තමයි අර වැඩිහිටි කෙනෙක් ගින්දරට අත දානකොට දැනගෙන කලින් දැනගෙන අත දාන්නේ. ਉਹ ඉක්මනට ගන්න බලාගෙන ගන්නෙ. නමුත් පොඩි ළමයෙක් දන්නේ නැහැ. උට එච්චර වේගෙන් ගන්න වෙලාව නැහැ. ඒ නිසා පොඩි ළමයෙක් අත දැම්මහම පිච්චෙන ගතිය වැඩි. අන්නේ වගේම තමයි මේ දහම දන්නේ නැතුව මෙවැනි අකුසල කරන අය නිරේ දුක් විඳින කාලේ වැඩි. එයාගේ අවිද්‍යාව වැඩි. ඒ නිසා දැනගෙන අකුසලයක් වුණොත් එයාට වාසියක් තියෙනවා. එයාට මිදෙන්න අවස්ථාව වැඩි. chance එක වැඩි එයාට. ඔය ප්‍රඥා බලපණයක් තියෙන ප්‍රඥාව නිසා තමයි මෙයාගේ කර්යම වෙනස් කරගන්නේ. අනිත් පැත්තේ දේ තමයි ආනන්ත කර්ම නෙවෙයි අපි අනිත් සාමාන්‍ය කර්ම සඳහන් කරොතින් දැන් මේ අඟුලිමාල හාමුදුරුවෝ මිනිසුන් දහස් ගණක් ඝාතනය කළත් 1000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වුණත් ඔහුගේ අතින් ආනන්තරේ කර්මය සිදු වුණේ නැහැ. ඒ නිසා තමයි ඔහුට මේ ටික නිවැරදි කරගන්න පුළුවන්කම තිබුණේ. මේ කර්මයේ ස්වභාවය තමයි පින්නතුණි උදාහරණයක් ගත්තොතින් අපි අපේ ගෙදර වත්තේ ඇතැම් විට කොළරොඩු එකතු කරනෝනේ. මෙහෙනම් වැඩිය නැහැ ලංකාවේ හැම කරනෝනේ අපිනේ. ගෙදර වත්තේ මුල්ලක කොළරොඩු අවුරුද්දක් විතර ගොඩ ගන්නෝනේ. අපි ඇතැම් විට ඒ කොළරොඩු ටික අයින් කරන්න යනවනම් අපට අවුරුද්දක් මෙ යනවද? අවුරුද්දක් ගොඩ ගහගත්තු කොළ ටික අයින් කරන අවුරුද්දක් යනවද? ඇතැම් විට පෑ ගානකින් අයින් කරන්න පුළුවන්. කර්ම සිද්ධාන්තයත් මෙහෙමයි පින්නතුනි. අකුසල කර්ම හැටියට අපට තිබුණට අපට හරියට මේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. මේකයි අපට බුදුදහමේ තියෙන වාසිය. මේ වාසිය පින්නතුනි අපි හරියට තේරුම් ගත්තොත් එක පැත්තකින් දානමය පින්කම් වශයෙන් අපි මේක ශක්තිමත් කරගන්නවා, අනිත් පැත්තෙන් සීල රැකීම වශයෙන් ශක්තිමත් කරගන්නවා. ඒ අතර පින්නතුනි කුසලයේ ශක්තිමත් කිරීමේ සහ අකුසලයේ දුර්වල කිරීමේ වේගවත්ම ලෙහෙසිම ශක්තිමත්ම වේගවත්ම ක්‍රමය තමයි භාවනාව. ඒ නිසා භාවනාවක් හරියට අපට මෙහෙව ගන්න පුළුවන් නම් ඒ භාවනාව කොටස් දෙකකට බෙදෙනවා. එක පැත්තකින් සතිය දිනු කිරීම, මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීම, අනිත් පැත්තෙන් විස්ඩම් එක ප්‍රඥාව සම්පජඤ්ඤය දිනු කිරීම. එක පැත්තකින් හිතේ කාර්මුණක කුසල අරමුණකට අරගනිමින් හිත එක කුසල අරමුණකට බොහෝ වේලාවක් තියාගන්න එක ශක්තිමත් කරගන්න ඕන. බුදුගුණ භාවනාව හරි, මෛත්‍රී භාවනාව හරි, අසුභ භාවනාව හරි, භාවනා කමඨාන 40ක් තියෙනවා. දස අනුස්සති, දස කසින, දස අසුභ, සතර බ්‍රහ්ම විහරණ, ඒ වගේම සතර ආරූපණ කියලා ආරූපාවචර ධ්‍යාන හතර, ඊට පස්සේ ආහාරයේ ප්‍රතිකූල සංඥාව, ධාතු මනසිකාරය කියලා භාවනා ක්‍රම 40ක් තියෙනවා. ඒ 40න් තමන්ගේ චරිතයට ගැළපෙන විදිහට කොහොම හරි ටිකෙන් ටික හරි පුරුදු කොහොම කරලා හැකි තාක් උත්සාහ කරන්න හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් පවත්වා ගන්න. අපේ සාර්ථකත්වය, අපේ දියුණුව, අපේ දක්ෂතාවය තීරණය කරන්නේ හොඳට මතක තියාගන්න අපේ අධ්‍යාපනයවත්, අපේ ධනයවත්, අපේ වෘත්තියවත්, අපේ රූප සම්පත්තියවත් නෙවෙයි, අපේ දරුවවත් නෙවෙයි. තමන්ගේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධානම සාධකය තමයි කොච්චරනම් තමන් දුකෙන් නිදහස් වෙලා ඉන්නවාද කියන කාරණය. ඔබ කොයි තරම්නම් දුකෙන් නිදහස් වෙලා ඉන්නවාද කියන එක තීරණය කරන ප්‍රධානම කාරණය තමයි ඔබට දවසට කොච්චර වේලාවක් සිත සමාධිගත කරගන්න පුළුවන්ද, හිත එක අරමුණකට ගන්න පුළුවන්ද කියන දක්ෂතාවය. මේක තමයි ඔබේ GPA එක, IQ එක බලන මිම්ම. එහෙම හිත සමාධිගත කරගන්න සිතින් දවසට කොයිතරම් වේලාවක් ඔබට අනිත්‍යතාවය, ඉම්පර්මනන්ස් එක, පටිච්චසමුප්පාදය, හේතුඵල ධම, ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් එක, කෝස් ඇන් ඉෆෙක්ට් එක කොච්චරනම් දවසට වාර ගානක් රිෆ්ලෙක්ට් කරන්න ඔබ දක්ෂද කියන කාරණය මතයි ඔබගේ ප්‍රොෆිසියන්සි එක තීරණය වෙන්නේ, ස්කිල් එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඒක ශක්තිමත් ප්‍රමාණයට ඔබට එන බාහිර ටිකෙන් එන දුක් ටික අඩුයි. බාහිර කෙනෙකුට ඔබේ තියෙන කැම්පත් බව නැති කරන්න බෑ. කෙනෙක් බැන්නට ඔබ එච්චර කම්පාවටපත් කරන්න බෑ. දරුවන්ගේ අකීකරුකමක දුණත්, දරුවෙක් විභාගයක් අසමත් වුණත්, දරුවෙක් ලෙඩ වුණත් එච්චර කම්පා වෙන්නේ නැහැ තමයි මේ පැත්තේ හදාගෙන තියෙන්නේ. දුකට හේතුව පින්නතුනේ මේ පැත්තේ තියෙන අභ්‍යන්තරයේ තියෙන බාහිර නෙවෙයි. තමන් යන කණ්ණාඩිය ඉස්සරහා කණ්ණාඩිය ලස්සන කරන්න නම් කණ්ණාඩියට කුයර දාලා හරියන්නේ නැහැ. කණ්ණාඩිය ලස්සන වෙන නම් කුයර දාන්න ඕනේ, හැඩවැඩ කරන්න ඕනේ මේ පැත්තේ. බාහිර ලෝකේ ලස්සන කරන්න නම් ගෙදර බඩු මුට්ටු වැඩි වුණාට, ලෑන්ඩ්ස්කේපින් කරාට, මල් වත්තේ ගස් ටික හොඟක් කැපුවට ම ලස්සන වෙන්නේ නැහැ. ඒව වෙනස් වුණත් මේ පැත්ත වෙනස් කරගෙන අර ටික හදාගන්න පුළුවන්. ගැටලුව තියෙන මෙහි අභ්‍යන්තරේ. ඒ නිසා මේ පැත්ත නිවැරදි කිරීම තමයි මේ පැත්තේ අපේ ඇටිටියුඩ් එක, අපේ විෂන් එක, අපේ view එක ඉතාම නිවැරදි පැත්තට වෙනස් කරන එක තමයි බුදුදහමෙන් කරන්නේ. එතෙන්ද පින්නතුනි අපි කරන දානමය, සීලමය, භාවනාමය පින්කම් වලින් අපට සැලකිත ප්‍රමාණයකින් අපිට එන දුක් ටික අප බේරෙනවා. 60% විතර අපට බේරෙන්න පුළුවන්. නමුත් 40% විතර තියෙනවා පින්නතුනි අපට බේරෙන්න බැරි පැත්තක්. අන්න ඒ පැත්තට තමයි අපි අනිත්‍යතාවය මෙනෙහි කරන්න ඕන. අපි හැම මොහොතකම මේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, මේ ඇතිවීම නැතිවීම දෙක හැම මොහොතකම ක්ෂණිකව ඇති වෙන, නිරුද්ධ වෙන දෙයක් කියන මෙන්න මේ අල්ටිමේට් ට්‍රූත් එකට, උපරිම සත්‍යයට අපි හිත පිහිටවන්නට ඕන. කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව අපිට ගේ දොර තියෙනවා, සම්මුති සත්‍ය අනුව හරි, දරුවෝ ඉන්නවා, පාරේ වාහනේ තියෙනවා හරි. නමුත් පින්නතුනි අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට අපිට තියෙන්නේ වර්තමාන මොහොතේ මේ සිතන මොහොතේ මේ සිතුවිල්ල විතරයි. මේ වර්තමාන මොහොතේ හරියට මයින්ඩ්ෆුල්නස් එකෙන්, හරියට ඉම්පර්මනන්ස් එක දකිමින් ඉන්නවා නම් පින්නතුනි හිටියොත් අපට දුක් දෙකෙන්නේ නැහැ. ඒ දුක් දෙකෙන් නිදහස් වෙනවා. මේක ඇප්ලයි වෙන්න අපිට පින්නතුනි අපි අතීතේ දැකපු, අහපු, බලපු දේවල් වල අපි ඉතුරු කරගත්තු දේවල් ටිකක් තියෙනවා බොහොම වටිනා දේවල් කියලා. මතකේ නෙවෙයි මේ කියන්නේ, මතකේ නෙවෙයි වරද. ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ සැබෑ ලෙසම තියේ කියලා අපි බදාගෙන ඉන්න එකක් තියෙනවා. මේක තමයි අපේ බර කියලා කියන්නේ. මෙන්න මේ බර ටිකෙන් ටික අත්හරිනවා. මේ බර අත්හැරියට මතකේ නැති වෙන්නේ නැහැ, මතකේ හොඳට තියෙනවා. මේ බර කියලා කියන්නේ අර එකිනෙකන බැනපු ඒවා, අනිත්‍යයෙන් සිදුවෙච්ච අපහසුතාවයන්, ඒ දේවල් ටික අපි හොඳට මතකේ තියාගෙන ඉන්නවහවලා. හවල් දවසේ මට මෙහෙම කළා, මෙහෙම බැන්නා, මගේ ළමයට මෙහෙම කළා, මගේ ගැට මෙහෙම කළා, මගේ තාත්තට මෙහෙම කළා, අපේ ඊඩමට මෙහෙම කළා. ඒ සීස් වෙච්ච එක අපි ඇති දෙයක් හැටියට අල්ලගෙන ඉනවා. මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. මේක හරියට මේක අවබෝධ කරගන්න කරගන්න මේ දුක හැටියට ඉතුරු වෙච්ච මේ ටික ටිකෙන් ටික වැය වෙලා යනවා. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ ටික උපරිමයට වැය වෙච්ච කෙනා. එයා හරියට දියේ ඇඳ ඉරක් වගේ අට හිතේ රැඳෙන දෙයක් නැහැ. මතකයේ තියෙනවා. මතකයේ කිසිම අඩුවක් නැහැ. තමන් දැකපු අහපු දේවල් ඔක්කොම මතක් වෙනවා යාට. නමුත් මතක් වෙනකොටම දන්නෝ දැන් මේ තමන්ගේ මයින්ඩ් එක මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ තමන් දැන් රීඩ් කරනවා කියලා දකිනවා. අතීතයේ සිටුේෂන් එකට එයා යන්නේ නැහැ. එයා දුක් ටිකෙන් නිදහස් වෙනවා. මෙන්න මෙතෙන්ට හරියට සිත පිහිටුවාගත්තු කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ තැනැත්තාට පින්නතුනේ තමන්ට කර්ම ශක්තිය ඉතුරු ටික විදියට යම් යම් දේවල් ටිකක් ශරීරයට එන්න පුළුවන්. ඒක හුඟක් හිතේ රැඳෙන්නේ නැහැ. තමන් මනස මෙහෙ වෙනස් කරගත්තු නිසා ශරීරයට එන දුක මහ දුකක් වෙන්නේ නැහැ. මොකද ශරීරය තියෙනකම් පිරිනමන පහනකම් තමන්ට මේ ටික එනවා. ඒක තමයි ශරීර ස්වභාවය. උදාහරණයක් තමයි දැන් අපි ෆෑන් එකක් ඕෆ් කරොතින් ෆෑන් එක ඕෆ් කරගම නවතිනවද? ස්විච් එක ඕෆ් කරාට නවතින්නේ නැහැ. ටිකක් වෙලා යනවා අර ස්විච් එකේ බලෙන් ආවට කියනවා. අන්නේ වගේ තමයි රහතන් වහන්සේ ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. දුක් ටික මනසට එන්නේ නැහැ. නමුත් කයට වේදනාව ටිකක් එනවා. ඒ වේදනාවත් තමන්ගේ හැටියට ගන්නෙ නැහැ. ඉස්තර හැටියට ගන්නෙ නැහැ. ඒ දුක් ටික නිදහස් වෙලා තියෙන ඇතැම්මිට ශාරීරික දුක් එනකොටම ඇතැම්මිට ධානවලට, අවිඥාවලට සමවැදිලා අර දුක් ටිකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. මෙන්න මේට අනුව පින්නතුනි කර්මයට අදාළ කරුණු හුඟක් අපට සාකච්ඡා කරන්න තියෙනවා. ප්‍රශ්න අහන්න පුළුවන් නම්. ප්‍රශ්න අහන්න තියෙනවා. මේ පින්නතුනි මේ අපි මේ හෑන්ඩ් අවුට් එකෙන් පිටු 3-4ක් විතරයි සාකච්ඡා කළේ. කරුණු හුඟක් මේ අතන බලා ගන්න පුළුවන්. කර්මයට අදාළ තියෙන හුඟක් විස්තර මේ හෑන්ඩ් අවුට් එකට අදාළ කරලා තියෙනවා. මේ අත්තන් ගිහිල්ලා හොඳට කියවන්න කියවලා ගැටලු තියෙන තැන් සටහන් කරන් ඇවිල්ලා මෙහි ඉන්න හාමුදුරුවන්ගෙන් හිට දිනලාට තමන් අහන්න. අහලා තවත් තමන්ගේ දැනුම දිනු කරගන්න. පින්නතුනේ අපි හාමුදුරුවෝ ආශ්‍රය කරන එක අපිට තියෙන ප්‍රධාන මානසංශය තමයි හාමුදුරුවන්ගෙන් බණ අහන්න. පොඩි ළමයි ගොඩක් කලකට ෆෝන් එක පාවිච්චි කරන ඇප්ස් යූස් කරනවා ඉස්සර. මේක ගේම්ස් කරනවා. ගේම්ස් කරනකොට කරන්නේ මනස එක්තර කිරීමක් නෙවෙයි. ගොඩක් කලකට සමහර ගේම්ස් වල දැකලා තියෙනවා. තමයි පාවිච්චි කරන්නේ. සමහර ගේම්ස් වලින් කරන්නේ බෝල් එකට මාසෙක් දැන් කරනවා. ඒක පරිම වේගින් ගේනවා. එතකොට ඒ අයිති කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඔය ඇත්තෙම සතිය කියන එක කොටස් දෙකකට බෙදෙනවා. සම්මා සති මිච්ඡා සති කියලා. දැන් බලලේ ගොදුරක් දැහැ ගන්නකොට ටික වෙලාවක් ඒක ඉරියව්වකට කන්සන්ට්‍රේට් කරනවා බලල. ඈ හිතෙක් දැන් කරගන්න ඇත්තෙම. ඒක කරා කියලා ඒක කුසලයක් කියලා කියන්නේ නැහැ. හිකෙක් එක් තැන් කිරීම සම්මා දිට්ඨිය මුල් වෙලා යහපත් දෙයකට යොදන්නත් පුළුවන්. මිච්ඡා දිට්ඨිය මුල් වෙලා අකුසල දෙයකට යොමුනත් පුළුවන්. දැන් ඔබතුමා කියන විදිහට දරුවා කරණේදීන් අකුසලයක් වෙන්නේ නැහැ සමහර විට. නමුත් ඒක බුදුදහමේ කියන විදිහට කුසලයක් වෙන්නේ නැහැ. ඔව්. ඇයි ඒකට හේතුව බුදුදහමේ විදිහට කුසලයක් වෙන්න නම් ඒක කර්මඵල විශ්වාසය ඇතුව ඒක රිසල්ට් එක දකිමින් සහ දුක නැති වෙන මාර්ගය හරහා යන දැක්මකින් කරන දෙයක් වෙන්න ඕන. බුදුදහමේ කියන සම්මා සතියට එන්න කලින් සම්මා දිටිය තියෙන්න ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ওই ටික ගිහිල්ලා හත් වෙනි පියවර තමයි සම්මා සති කියලා කියන්නේ. එතකොට යා පියවර කීපයක් පසු කරලා ඉන්නේ. යාගේ විෂන් එක, view එක, යාගේ attitude එක ඇතුළයි යා ඒ අදාළ දේ කරන්නේ. එතකොට යා නිතරම focus කරන්නේ හිතේ කර්මොන්ට ගන්නෙ කුසල් දිනු වෙන විදියට. මෛත්‍රී භාවනා හරි, බුදුගුණ භාවනා හරි, ආනාපානසති භාවනා හරි, ඒ කරන සතිය, ඒ කරන සිතේ tranquility එක, concentration එක එතනින් නවතින්නේ නැහැ. ඒක focus වෙනවා ඊළඟට ප්‍රඥාවට. ප්‍රඥාවට කියන්නේ impermanence එක දකින්න, අනිත්‍යතාවය දකින්න. අනිත්‍යතාවය කියලා කියන්නේ ඇසෙන් රූපයක් දකිනකොට ඇසත් රූපයත් ආලෝකයත් attention එකත් conscious එකත් මේ ඔක්කොම හේතු දෙක තියෙන තැනක තමයි මේ රූපය තියෙන්නේ. ඒක ක්ෂණික වෙති වෙනවා, ක්ෂණික වේතන නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින්න ඉලක්ක කරගෙන තමයි බුදුදහමේ තියෙන සතිය යන්නේ. බුදුදහමේ තියෙන කන්සන්ට්‍රේෂන් එක යන්නේ මේ විශ්දමයක ફોકસ කරන බලාගෙන. එහෙම කියොත් තමයි බුදුදහමේ කියන විදිහේ සමතියක් සතියක් කරා යන්නේ. හැබැයි අරම කරන එකත් අවශ්‍යයක්ම නැහැ සමහර විට. දැන් යම්කිසි විදියක යාට බුද්ධි යම්කිසි පැත්තක දිනු කරන්නේ. නමුත් හැබැයි වැඩ තියන පුරුදු වෙන එක ඒ පැත්තේ ගියොත් ඉතින් අකුසලයට බර වෙනවා යා. ඊට පස්සේ ආයක හුරු වෙල ඇතැමිට ගේම් එකෙන් ගහන කෙනා ඒකම පන්ති ළමයි උඩට තියන ගන්න හැම අර පැත්තෙන් හුරු කළේ ඒකට පහසුවක් වෙනවා යාට. එතකොට මොකද යා ගේම් එකේදී හුරු වෙලා තියෙන්නේ එතන වෙඩි තියන කෙනා ආයි නැකිදිනවා. ඒක යා අන්කන්සස් එකේ තියෙන්නේ. එතකොට ඒ සිතුවිල්ල හරහා මේක සරල දෙයක් කියන යාගේ හිතට කෑවැදෙල මේක තියෙන්නේ. ඒ ගේම් වලින් වෙඩි තියන හුරු වෙච්ච ළමයා ඊළඟට අනිත් ළමයට මේ ජීවත් වෙන ළමයට වෙඩි තියන එක යාට සරල දෙයක් වෙනවා. ඒ නිසා එතෙන්ද තමයි අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ නිසා නවීන තාක්ෂණය පාවිච්චි කරන එක හොඳයි. හැබැයි මේ නවීන තාක්ෂණය ඉතාම සංවරශීලීව හොඳ ඩිසිප්ලින් එකක් ඇතුව නිවැරදි මඟ පෙන්වීම පැත්තට යොමු කරන්න ඕන. සමහර අය ඇතැම් විට ඒකම ඒ තාක්ෂණයම උපයෝගී කරගෙන සමහර විට දරුවොත් එකට බුදුන් වඳින රටවල් කීපයක ඉන්න දරුවන් ස්කයිප් එකේ තියාගෙන එකට අම්මා ගෙදර ඉඳන් බුදුන් වඳිනවා. එක ළමයේ කෙංගලන්තේ, එක ළමයේ ඕස්ට්‍රේලියාවේ, අම්මා ඇමරිකාවේ ඉඳලා දරුවෝ දෙන තුන් දෙනෙක් එකට බුදුන් වන්දන ස්කයිප් එකකින්. මෙහෙම කරන අයත් වෙනතුනි ලෝකේ ඉන්නවා. නැත්තේ නැහැ. ඒ නිසා මේ තාක්ෂණය බුද්ධිමත් වුණොත් හරියට හොඳ පැත්තට යොමු කරන්නත් පුළුවන්. හැබැයි ඒකම අපි හරියට බුද්ධිමත් නොවුනොතින් ඒක වැරදි පැත්තට යන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍රයෙන් අපි ඉගෙන ගන්න ප්‍රධානම දේ තමයි අපි හැකිතා කුසල කර්ම ශක්තිය ප්‍රබල කරගන්න. ඒ කුසල කර්ම ශක්තියේ උපරිමය තමයි හිත එක අරමුණකට ගැනීම සහ ඒ අනුව අනිත්‍යතාවය දැකීම. ඒ අනිත්‍යතාවය දකින්න දකින්න අපි බාහිර දේවලින් වෙන දුක් කරදර අපට අඩු වෙනවා. අපට තියෙන දුක් කරදර වලින් ප්‍රධාන හතරක් ගැන බුදුදහමෙන් විතර කියනවා. ඒ තමයි ලෙඩවීම, මහලු වීම, මරණය සහ separation, ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීම. මෙන්න මේ හතරට බුදුදහමේ කියන්නේ සර්පයන් හතර දෙනෙක් කියලා. හොඳට මතක තියාගන්න, ඔබ ඉඳගෙන හිටියත්, ඔබ ලොක් කරපු කාමරයක් ඇතුලේ හිටියත් මේ සර්පයන් හතර දෙනා ඔබ වෙත හැම මොහොතකම වේගෙන් දුවගෙන එන්නේ. මහලු වීම, ලෙඩ වීම, මරණය තමන් කැමති ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමට යන සිද්ධ වීම. මේක එක දවසකදී සිදුවෙන දෙයක් නෙවෙයි, හැම මොහොතකම මේ හතර ළඟා වෙමින් තමන්ට තියෙන්නේ. මේ හතරෙන් ඔබ හැම දිනෙකම හඬන්න, දුක් වෙන්න, කඳුළු ටික හදාගෙන මේ ඉන්නේ. හොඳට මතක තියාගන්න. ගන්න කැම බීම වලින් කඳුළු ටිකක් නිෂ්පාදනය කරගෙන ඉන්නේ මේකට. ඔය කැම ගන්න ඒවටත් එක්ක. ඒ කඳුළු ටික නැතට නොනැගෙන්න නම් ඒ ටික අපි එළියට දාන්න ඕනේ නැහැ. ඒක දාන්න නෙවෙයි බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එතනින් නිදහස් වෙන්නයි මේ දහමක් තියෙන නිසා හැකිතා කික්වන්නට තමගේ ජීවිත තුලින් මේ දහම අප්‍රමාදීව පිළිපදින උත්සාහ කරන්න. එහෙම වුණොත් තමයි අපි ලැබපු මේ සියලුම සම්පත් වලින් අපි සැබෑ ලෙසම ප්‍රතිඵලය, ප්‍රයෝජනය, වාසිය ගත්තා වෙන්නේ. එහෙම වුණොත් තමයි අපි ලෝකයේ වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. මොකද වෙන බාහිර ලෝකයේ කිසිම කෙනෙකුට අපේ තැම්පත් බවට, අපේ සතුටට හානියක් කරන්න බෑ. අපේ ශරීරය බිඳ වැටෙල යද්දි තමන්ගේ මානසිකත්වය නොවන විදිහේ හොඳ මානසිකත්වයක් අපි දිනු කරගන්නට ඕන. ඒකට දවසට වැඩිපුර වාර ගාන කාලයක් අපි හිතන්නට ඕනේ ගැන. එහෙම හිතන්න ගියා කියලා මතක තියාගන්න කාලය අපත යන්නේ නැහැ. පොඩ්ඩක්වත් කාලය අපත යන්නේ නැහැ. දැන් මේ පිනතුන් හුස්ම ගන්න එකට කාලය අපත යනවද? හුස්ම ගන්න කියලා කාය නාස්ති වෙනවද? පිනතුනේ හුස්ම ගැනීමයි ධර්මයේ හැසිරීමයි දෙකම සමානයි. ධර්මයේ අහන්නට විතරයි අපිට කාලය ඕනේ. ධර්මයේ හැසිරෙන කාලයක් ඕනේ නැහැ. ධර්මයේ හැසිරීමත් ජීවත් වීමත් එක්කම එකට වෙන දෙයක්. ඒ නිසා අපට අවශ්‍ය එකම දේ මයින්ඩ්ෆුල්නස් එක විතරයි. දැනුම විතරක් බෑ. එක පැත්තකින් නොලෙජ් එක, අනිත් පැත්තෙන් මයින්ඩ්ෆුල්නස් එක, අනිත් පැත්තෙන් රිෆ්ලෙක්ෂන් එක, අනිත් පැත්තෙන් ප්‍රැක්ටිස් එක, සමථ විදර්ශනා භාවනා දෙක. හැකි තාක් ජීවිතේ පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔය ඇත්තෙන්ම බුදුදහමේ තියෙන විදිහට නිතරම කරුණාව කියන එක ප්‍රඥාවෙන් අර්ථවත් වෙන්නට ඕන. අනිත්‍ය ගැන කරුණා මෛත්‍රිය තියෙන්නට ඕන. නමුත් ඒකත් එක්ක ප්‍රඥාවත් යන්නට ඕන. දැන් කෙනෙක් පාරේ වැටිලා ඉන්නකොට කරුණා විතරක් තියෙන කෙනෙක් කඩයි ඇතැම්බිටනේ. අනේ අපෝයි කියලා පොළොවේ ගහලා වැටේනේ. නමුත් ප්‍රඥාවත් එක්ක තියෙන කෙනෙක් කොහොමද? එයා අඬන්නේ නැහැ. එයා ඉක්මනට කෝල් කළා. මේ යා අවශ්‍ය දේවල් ගෙන්නනෝනේ. මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ දෙකම නැත්තෙම අපි ළඟින් ඇසුරු කරන අය කියන ඔබතුමිය කිව්වක හරිය එක පැත්තින් අපි මෛත්‍රී කළා අපි ඒ දුක් ටික ගන්න ඕනේ නැහැ. අපි ඒකෙන් දුකෙන් නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් පුද්ගලය හඳුනා ගන්නට ඕන. පුද්ගලයා අපට ඉදිරියටත් සමහදුරකම් කරන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රයසම් වෙන්නට ඕන. අපි බර්න් අවුට් වෙන හොඳ නැහැ. අපේ තියෙන සේෆ්ටි එක නිතරම අපි රැක ගන්නට ඕන. මේකට හොඳ කතාවක් තියෙනවා, දිග කතාවක්. ඒක කතාව කියන්නේ තුඟක් වෙලා යනවා. නමුත් කෙටියෙන් කියනවා නම් අපේ ආරක්ෂාව ප්‍රධාන දෙයක්. මෙතෙන්ට තමයි අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපි පුද්ගලත්වයේ කපලි අරගෙන ඊර්ෂ්‍යා කළා හෝ දේශ කළා අපි හිතේ අපි හිත නරක කරගන්න ඕනේ නැහැ. අපේ හිතේ තියෙන සංයම අපි නැති කරගන්න ඕන. නමුත් පුද්ගලෝ අනිවාර්යයෙන්ම පුද්ගලංගේ ස්වභාවය හඳුනා ගන්නට ඕන. ඒ වගේම ඒ නරක පුද්ගලයා දිගට මේ නරකකම තියෙන්නත් පුළුවන්. නරක පුද්ගලයා හොඳ වෙන්නත් පුළුවන් පස්සේ. ඒ විතරක් නෙවෙයි, වඩාත්ම පුදුම සහගත දෙය. ඕක නෙවෙයි. හොඳට මෙන්න කෙනෙක් එයාගේ හොඳ බව නැති වෙලා පස්සේ කාලේ එයා වුණත් නරක හතුරුකමක් අපට කරන්නත් පුළුවන්. ඒ පැත්ත ගැනත් අපි සැලකිලිමත් වෙන. පුද්ගලෝ කියන්නේ හැමදාම එක වගේ නෑ. ඔව්, පුද්ගලයන්ගේ මනස වෙනස් වෙනවා. ඒ නිසා අපි ඇත්තෙන්ම කියන්නේ දුර සිටිනා සතුරාගෙන් නෙවෙයි, ළඟ සිටිනා මිතුරාගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඒ නිසා සදාකාලික සතුරන්වත් සදාකාලික මිතුරන්වත් නෑ. වෙනස් වන ලෝකයේහි සදාකාලික මිතුරන්වත් සදාකාලික සතුරන්වත් නැහැ. ඕ වෙනස් වෙනවා. හැබැයි අපි මිනිස්සු ගැන හඳුනා ගන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. හඳුනාගෙන කියන්නේ අපි නිතරම පුද්ගල මනසින් විවේචනය කර කර ඉන්න එක නෙවෙයි. අපි ඒ පුද්ගලෙන් හැකියතාක් වෙන් වෙන්නට ඕන. අපිට පුළුවන් නම් සමාජ මට්ටමේදී රැකියාවකදී ඇසුරු කරන්න වෙනවනම් යම් කිසි මට්ටමකින් ඇසුරු කරන්න. හැබැයි තමන් නිතරම සංවේදී වෙන්න, තමන්ගේ අඩුපාඩු අල්ලගන්න බලාගෙන යන නිතර ඉන්නවා. ඇතැමිට උදව් කර කර අපිට හිතවත් බව පෙන්න අපේ එක මිස්ටේක් එකක් හරි අල්ලගන්න බලාගෙන ඉන්නවා. හොඳට බුද්ධිමත් වෙන්න, කොච්චර හිතවත් වුණත් හිතවත් මයත් එක කිසි විටකත් නරක දේවල් කරන්න එපා. ඇත්තම ඔබතුමා කියන එක හරි. නමුත් අපිට හැම තැනදීම මෙහෙම කරන්න බෑ. දැන් රැකියා ස්ථානේ නම් අපිට ඇතමිට රැකියාවෙන් අයින් වෙලා අපිට යන්න බෑ. ඔව් ෆැමිලි සර්කල් එකේ නම් අපිට අපි ඇත්තම මෙතෙන්දී එක පාරම මෙයා කියලා බෝඩ් ගහලා ලේබල් ගහලා අයින් කරන්න එපා. මොකද එහෙම කරාට ඒක සාර්ථක නැහැ. මොකද අපි හැම කෙනෙක් ලේබල් කරලා ඉන්නකොට තවත් එකට ඉන්න කෙනෙක් තව කෙනෙක් කරා ගියාමන අප වෙනවා. එයාත් අපි ලේබල් කරලා දානවා. ඔහොමම කරන්න ගියොත් ඉතින් අන්තිමට හරි හරියට හරි ඔබතුමා කියන එක හරි. නමුත් අපි ඒ අය හඳුනා ගන්නට ඕන. ඒ අයට අලුතෙන් හොයාගෙන ගිහිල්ලා ආශ්‍රය කරන්න හොඳ නැහැ කට්ටිය. ඔබතුමා කිව්වට හරි. අලුතෙන් ඒ වගේ දැනගත්තට පස්සේ ඒගොල්ලන් ඉන්න තැන් හොයාගෙන ගිහිල්ලා අමුතු සංග්‍රහ හැබැයි මේක මෙතින් අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. ඒගොල්ලන් අමනාප බව කෙලින්ම අපි එකපාර ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනත් හොඳ නැහැ. ඒයන් හංගවන්න හොඳත් නැහැ. මොකද එහෙම වුණත් වැඩිපුර වැඩිපුර හතුරුකම් කරනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ අය අපි යම් කිසි මට්ටමකින් තියා ගන්න ඕන බුද්ධිමත් විදියට. දැන් මේ සමාජයේ විශේෂම ලක්ෂණය තමයි දැක්කාම hina වෙනවා. සුබපතනෝ. ඒ ඔක්කොම කළා ඒ අය තේරුම් අරගෙන එයාට යටින් හඳුරුකම් කරන්නෙත් නැහැ. ඒ අය තේරුම් අරගෙන ඉන්නේ. ඈ ඒ අයට මූණට පෙන්නන්නේ නැහැ එයාලගේ අප්‍රසාදයෙන් ඉන්නවා කියලා. එහෙම පෙන්නුව තමන්ට අවාසි එක. තමන්ට ඒ අය කරන්න පුළුවන් උපරිම හඳුරුකම් ඊට පස්සේ කරන්න ගන්නවා. හරියට හරි ඔබතුමිය කියන එක හරි. ඇත්තෙම ওই ප්‍රශ්නේ මටත් තියෙනවා. ওই ප්‍රශ්නේ මටත් තියෙනවා. ඇත්තෙම අර මුලින් හිටියා වගේ නියම විදිහට අවංකව hina වෙන්න බෑ ඇත්තෙම. අපි අවංක නිසා දැන් මෙහෙ පරිසරයයි තමයි එහෙම තිබුණත් hina වෙලා ඉන්නවා. අදරස්ස දීලා ඉන්නවා. මෙහෙ පරිසරයේක. නමුත් ඇත්තෙම අවංක වුණාට පස්සේ එක සිද්ධියක් කියාගෙන මුණ ගැහුණොත් ඇතැමිට මටත් එහෙම වුණා. ඇතැමිට අවුරුදු 15ක් විතර ආශ්‍රය කරපු කෙනෙක්. සිද්ධීන් ටිකක් මේක දිගට මහ වුණා. ඊට පස්සේ ඇත්තෙම ෆේස් ටු ෆේස් සුහඳව කතා කරන්න බැරි මට්ටමට ආවා. ඒක තමයි ස්වභාවය. ඇත්තෙම අපි අවංක වුණාම එහෙමයි. එහෙම අපට අර බොරුවට hina වෙන්න බැහැ ඇත්තෙම. එහෙම ප්‍රායෝගිකව අපි ඒ වගේ අධ්‍යයනයකට මුල දින්දහාමතුරේ ඉන්නකොට බාහිර ඉන්න සමහර පුද්ගලයන් ඒ පරිපූර්ණ සම්බන්ධය අපිව විවේචනය කරනවා නම් අපිට අවදිසියෙන් පහර ගහන්න බලනවා නම් ඒකම තමයි අපි මානසික සබ්යමහත්තාව වැඩිවෙනවා. ඔව් ඇත්තෙම එහෙම වෙනවා. නමුත් අපි ඒ පීඩා දිගට අපට එන්නේ නැහැ ඇත්තෙම. මොකද අපි කිව්වට අපි මේ පැත්තේ නිතරම කුසලයේ ශක්තිමත් කර මේ පැත්තේ මෛත්‍රී වඩමින් ඇත්තෙම ඒ ඇයට අපි වක්‍ර විදියට හරි අපි යහපතක් කරන්න ඕනේ ඇත්තෙම. එහෙම අමනාප වුණත් යහපතක් නොකර ඉන්න එපා. ඒ ඇයගේ දරුවෙකු උපන් දිනයකට වුණත් කෑංගක් වුණත් පුළුවන් නම් දෙන්න. එහෙම කරනකොට අපේ පිළිබඳව තියෙන අමනාපයක් වුණත් අඩු වෙනවා ඒ කට්ටියට. ඔව් ඒ කියන්නේ මානසිකත්වයේ හැමදාම ඒ මම ඒකයි මුලින් කිව්වේ සදාකාලික හතුරන්වත් සදාකාලික මිතුරන්වත් නැහැ ඇත්තෙම. ඒ අය වෙනස් වෙනවා. දැන් බලන්න බුදුහාමරන්ට අච්චර හානි කරපු දේවදත්ත අන්තිම මොහොතේ තේරුම් ගත්තා. අර කල්ප ගානක් එකට ආපු වෛරය නැති වෙලා තමයි මිය ගියේ. වෛරයෙන්ම නෙවෙයි මිය ගියේ. සම්මාන්ත එහෙම අවස්ථාවකදී ওই වගේ කවුරු ප්‍රශ්නයක් හරි මොකක් හරි තමන්ගේම කවුරුද ප්‍රශ්නයක් ඇතුළාම චතුරාර්ය සත්‍ය පැත්තට යොමු කරන නම් බුදුහාම විදියට ඇත්තෙම කෙලින්ම අපේ පැත්තෙන් අපේ සේෆ්ටි එක අපි ගන්න ධර්මෙ මෙනෙහි කළ කෙලින්ම. කෙලින්ම අනිත්‍යතාවයට තියලම අනිත්‍යතාවයට හිත තියලම බලන්නේ. ඇත්තෙම මුලදී අපි බලන්නේ මේ පුද්ගලය කියලා කිව්වට මේ පුද්ගලය කියන්නේ මනස හිතයි දෙක එක ස්වභාවයක් මේ. ඒතොර මනස අයින් වෙච්ච ගමන්ම ඇත්තෙම අපි වෛර කළ දෙන්නේ කාටද? මේ රූපයටද? හරියට හිත තිබ්බොතින් ඇත්තෙම අපි මේ ඔක්කොම ගැටුම් ඇති වෙන්නේ අපි මේක දන්නේ නැති නිසා. අපි සම්පූර්ණයෙන්ම හිතාගෙන ඉන්නේ මේ රූපයෙන් වරද කරන්නේ මේ රූපය කියලා. වරද කරන්නේ රූපය නම් කෙනෙක් මිය ගියාට පස්සේ යාට එනවා ගහන්න ඕන කියලා නේ ඩෙඩ් බොඩි එකට. අපි ගහනවද? අපිට තියෙන අමනාපකම් ටිකක් නැති නැති වෙනවනේ. අනේ පවුනේ මේ මොඩ වැඩක් මෙහා කරේ කියලා. ඇත්තෙම අපි කියනවානේ අසත් පුරුෂයන් ආශ්‍රය කරන එකයි. ඇත්තම අසේවනාච බාලානම් කියලා කියන්නේ අසේවනාච බාලානම් බාලයන් ඇසුරුක තමන්ට වඩා ගුණෙන් අඩු අය ඇසුරු කරන්න එපා කියලා කියන්නේ ඒකෙන් දුරස් වෙන කෙනෙක්. ඒක ඇත්තම කිව්වට අනිත් පැත්තෙන් අපට මේ සසර ගමනත් එක්ක යනකොට ඇත්තම අපට මේ හුවා දැනුමක් එනකොට අපට පේනවා ඇත්තම අපි දැකලා තියනවා සමහර අය එහෙම හිටියත් අපේ පැත්තෙන් අපි ස්පිරිචුවලිටි එක දිනු කරගන්නකොට නිතර මෙත් වඩනකොට ඒ අයගේ හිත වෙනස් වෙනවා. ඒ ඇයිද නෙමෙයි තමයි එයාගේ ඥාතින්ට හරි උදව්වක් කරන්න. එයාට ආරංචි වුණාට පස්සේ අර තියෙන අමනාපකම් නැති වෙනවා තමයි. හැබැයි එහෙම උණයි කියලා හිතන්න එපා. අර මුලින් තිබෙච්ච මට්ටමට යන්න එපා. තමන් පරිස්සම් වෙන්න. ඒ ඇයිගෙන් හානියක් වෙන්න පුළුවන්. හානියක් වෙන්න පුළුවන් තමන්ට තමන් බුද්ධිමත් වෙන්න. හැබැයි තමන් ඒකට පිරිමහන්න යන්න එපා. එහෙම ගියොතින් තමන්ගේ මේ වෛරය මේ අමනාපයේ වෛරයක් බවට ගිහිලා වෛරයෙන් බද්ධ වෛරයක් බවට යනවා. සසරේ මේක ගෙනියන්න එපා. මෙතනින්ම ඉවර කරලා යන්න. තව ක්වෙස්චන් එකක් තියෙනවා. අඟුලි මාර්ගයේ ගුවරයා තමයි ඕඩර් එක දුන්නේ මේ අඟුලි මාර්ගට. ඒ කියන්නේ ඇත්තම ඒ අතින් බැලුවොත් ඊජස් ටුක් ද ඕඩර් ඇන් ටුක් කෙයාර් ඔෆ් ද බිස්නස් ලයිෆ්. සෝ ඒ අතින් බැලුවම අඟුලි මාල වැරදි නෑ මේක බැලුවම. ගුරුවරයා තමයි වැරදි. ඇත්තෙම ගුරුවරයට සැලසු ප්‍රමාණයක යනවා මේක නැත්තේ නෑ. නමුත් ගුරුවරයට විතරක් දීලා නිදහස් වෙන්න බෑ මෙතන. ඒකයි මේ කරපු කෙනාටත් යනවා මේක. කරපු කෙනාටත් වැඩිපුර යන ප්‍රමාණයක්. මොකද දැන් ඇත්තෙ මේක විතරක් නෙවෙයි. සාමාන්‍ය රැකියාවක් විදිහට කරත් ඇත්තෙම දැන් බුදුහාමරට එහෙම මුණ ගැහුණ ඇත්තෙම. සමහර ප්‍රේතයන් ඉන්නවා හිස නැහැ. කඳෙන් විතරක් ඉන ප්‍රේතයන් ඉන්නවා. මොකද්ද කර්මය? මේ රාජසේනේ රැකියාවක් කළා. මොකද්ද? අලුගෝසු රැකියාව. රැකියාවක් කරත් නිදහසක් නැහැ. ඇත්තෙම රජ කෙනෙක් රටක් පාලනය කිරීම සඳහා කළ යුතු දේවල් මේවා. රටේ නීති හා සාමය ක්‍රියාත්මක කරන ආරක්ෂකයන් සාදී ඕන පොලිසිය ඕන. හැබැයි මේවා කළත් කර්මය යනවා මේක. ඇත්තම සම්මාදිටියට ආව නම් එයා සම්මාදිටිය ආපු ගමන්ම අනිත් ටිකක් යනවා සම්මාජීවිතය යනවා එයා. එයා කරන රැකියාව එයා දැහැමි රැකියාවක් තෝරගන්නවා එයා. ඇතැම් විට වැඩි වැටුපක් ලැබෙන දුසිරිත රැකියාවක් අයින් කළා හොඳ ඒ කියන්නේ තමන්ට සුචරිතවත් විදිහට ඉන්න පුළුවන් දැහැමි දෙට ඉන්න පුළුවන් අඩු වැටුපක් තියෙන රැකියාවට එයා එනවා. ඇත්තෙන් මේකෙන් කියන්නේ දුගතිගාමි වෙනවා කියලා. එක අතකින් යාගේ අතීත හුඟා කුසල කර්ම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් අතින් යුදට එන හැම දෙනෙක්ම සතු මරන්නේ නැහැ, මිනිස්සු මරන්නේ නැහැ. එයාලා වෙන විදියෙන් පාලනය කරනවා. ඇතැම් විට වෙන පැත්වලින් යුද්ධෙම ඇඩපවත්වනවා. දැන් පොලිසිය ඉන්නේම මරන්නම නෙවෙයි ඇත්තෙන් මිනිහ අනිත් මරණ අයගෙන් බේරගන්න. හතුරන්ව පාලනය කරන්න ඉන්නේ. පාලනය කරන්නේ බැරි වෙච්ච වෙලාවකදී තමයි ඒගොල්ලන් ජීවිතේට හානියක් කරන්නේ. එතකොට ඒක මොනවත් දිගට මෙයා කරන්නේ නැහැ ඇත්තෙන්ම. එයා ඒ රැකියාව කළේ වෙලෙ ගෙදර ඇවිල්ලා අමර තාට සලකනවා ඇතැම් විට දන් දෙනවා ඒවත් කරනවනේ. එයා පින්දහමුත් කරනවා. අනිත් පැත්තෙන් එයා කරන දේ ඇතැම් විට හොඳයි ලෝකෙට යහපතක් කරන අදහසින් නම් එයා කරන හානියෙන් යම් කිසි අකුසලයක් වෙනවා. නමුත් ඒ හානියට වඩා මෙයාගේ කුසලය ප්‍රබලයි. අර දවල් කාලේ අහසේ තියෙන ග්‍රහතාරකා වගේ. ග්‍රහතාරකා තිබුණට පේන්නේ නැහැ. එයාගේ අර අකුසලෙ එච්චර ප්‍රබල නැහැ. ඊට වඩා මෙයාගේ ප්‍රාර්ථනාව මෙයාගේ අදිස්ථානයේ ප්‍රබලයි. ඒ නිසා මට වැඩිපුර ආනිසංස දෙන්නේ කුසල පැත්ත. ඒක තමයි ලක්ෂණය. ඒ නිසා ආරක්ෂකංශය වලට ගියයි කියලාම වැරදි කියන්න බෑ. එයා කොයි පරමාර්ථයෙන්ද කරන්නේ කියන සහ ඒ යන අය විශේෂයෙන්ම රාජ්‍ය සේවය හෝ හමුදා සේවය බුදු සමයෙන් බැහැර කළා නැහැ. අන්න ඒකයි. ඒව රටකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු එක පැත්තකින් අකුසල කරගන්නවා. ඇතැම් විට වැරදි වැඩ කරන කෙනෙක් අනේ පව් කියලා හිටියොත් එයා ඇතැම් විට 100 ගණක් මිනිස්සු ඝාතනය කළා. තව විශාල පිටසට අහානියක් වෙන්නේ. ඒ නිසා රාජසේවය හමුදා සේවය බුදුදහමෙන් කිසි විටකත් බැහැර කළා නැහැ අධහැම රැකියා කියලා. හැබැයි තමන් බුද්ධිමත් විදියට ඒ අදාළ තැන තමන් මෙහෙවන්නට ඕන. තමන්ගේ අතින් අඩුපාඩුකම් වෙනවා නම් ඊට වඩා කුසලයේ ශක්තිමත් වෙන විදිය පින්කම් ටික වැඩිපුර ප්‍රමාණයක් ජීවිතේ කරගන්නට ඕන. එතකොට තමන්ට මේ වාසිය තියෙනවා. උපාය දන්න කෙනා අපායෙන් බේරෙනවා කියන්නේ ඒකයි. උපාය දන්නා අපායෙන් බේරේ. ඒ නිසා කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් මැඩලන්න පුළුවන්. ඒ සඳහා අපි මේක දිග මාතෘකාවක්, මේක අචින්තනීය විෂයකට එන කාරණයක්. බුදුහාමුදුරුවෝ කාරණා පහක් අචින්තනීය ධර්මතා හැටියට දේශනා කළේ, එකක් තමයි කර්මය කියලා කියන්නේ. එහෙම ඇත්තෙම එක විට අප කියන්න බෑ. යා මොන අදහසින්ද කරන්නේ කියන එක මතයි තීරණ වෙන්නේ එක. ඇතැම් විට කෙනෙක් ඒක කරන්න පුළුවන්, වෙනත් කෙනෙකුට තමන්ගේ ශරීර අවයවයක් දෙන්න අදහසින් කරන්න පුළුවන්. ඇතැම් විට යම් කිසි කෙනෙක් ඒක කරන්නේ තමන්ගේ ජාතියක් බේර ගන්න අදහසින් වෙන්න පුළුවන්. දැන් අපි කියමු විහාර මහදේවිය. ඒක තමයි අපි කියමු විහාර මහදේවිය මොහොතට බිලි වුණා. ඇයි බිලි වුණේ? මේ මහා ගම් වතුරෙන් රටක් බේරගන්න. එයා සූසයිඩ් තමයි කරගත්තේ. කෙනෙක් කෙනෙකුට හානියක් කරන්න හෝ කෙනෙකුට පාඩමක් උගන්වන්න හෝ දේශෙන් නෙමෙයි කරන්නේ. ඒ නිසා සියදිවි හානි කරගන්නවාද කියන එක නෙවෙයි ගැටලුව. ඒක කරන්නේ මොන අදහසින්ද? චේතනාව තමයි ප්‍රබල ඔව් ඇත්තෙන් මේ හඳුර පැහැදිලිවම ප්‍රකාශයක් කරන්නේ ඒක මෛත්‍රී සාගතව කරන්නේ කියලා. පරිගැනීමකටවත් දේශ සාගතව කරන දෙයක් නෙවෙයි කියලා ප්‍රසිද්ධියම ප්‍රකාශ කළා මේ හඳුරේ තත්ත්වයටපත් උනේ. මේ හඳුරේක දවසකින් දෙකකින් කරපු දෙයක් නෙවෙයි. මේ හඳුර අවුරුදු 20කට වඩා කාලයක් ඒ ශාස්ත්‍රෙම හිටිය කෙනෙක්. ඒ සඳහා පෙනී සිටිය කෙනෙක්. හැඹිලිම හිටියේ නම් අනුරාධපුරට ෆයින් ගමන් ගිහපු කෙනෙක් ඒ සඳහා විරෝධය පාලා. පින්ඩපාතේ කරමින් නිකන් නෙවෙයි. පින්ඩපාතේ කරමින් හොඳට කෙස් බාල දෙවුර වහල කුඩේ අරගෙන පින්ඩපාතේ කරමින් ගවගාන්ත විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච කෙනෙක් කියා. ඒ නිසා ශනිකව කෙනෙක් පිළිබඳව දේශයක් ඇති කරගෙන කරන දෙයක් නෙවෙයි. තමන් එක හිතවත් කෙනෙක් අමනාප වෙච්ච නිසා හෝ කෙනෙකුට දෙමව්පියන් පාඩමක් උගන්වන්න හෝ එහෙම අදහසින් නෙවෙයි මේක කරන්නේ. ඔව් ඇත්තෙම චුතිචිත්තය කියන්නේ ඇත්තෙම අවසාන සිත විතරක් නෙවෙයි. ඊට අදාළ සිත් කිහිපයක් එක දිගට යනවා. අපි චුතිචිත්තයට අනුව ප්‍රසන්දිකයට යනකොට ඒක සම්පූර්ණ නිවැරදි නෑ ප්‍රකාශය. ඒකට හේතු තම රාශියක් එකයි යන්නේ. එතකොට හැබැයි ඉතින් අන්තිමට ගත්තොතින් සියදිවි හානි කර ගැනීම බුදු සමයෙන් අගය කරන්නේ නෑ. බුදු සමයෙන් කිසි වෙලකට ඒකට උනන්දු කළා නෑ. ධෛර්යමත් කළා නෑ. හොඳ අරමුණකින් කරා. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි අනිත් පැත්තෙන් අපි දැනගන්න ඕන අපි තීන්දුව දෙන්න යන හොඳ නැහැ සියදිවි හානි කරගන්න ඔක්කොමයි අපාගත වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි බුදු සමය සූත්‍රවල තියෙන පැහැදිලිවම සමහර හාමුදුරුවන්ලා සියදිවි හානි කරගත්තු අවස්ථා ගැන. වක්කලි හාමුදුරුව එහෙම හාමුදුරු කෙනෙක්. සියදිවි හානි කර ගැනීමයි රහත් වීමයි දෙකම එක විට සිද්ධ වුණා. ඒ අයට කියනවා සමසීසී කියලා විශේෂ වචනයක් කියනවා. ඒ නිසා ඒ වේදනාව මෙනෙහි කළ රහත් වෙලක් තියෙනවා. නමුත් ඒ වුණත් බුදුදහමේ කිසි වෙලකට ඒක අගය කළ නැහැ. වෙනම සිල්පදයක්ත් තියෙනවා, පොඩි සරල මට්ටමේ සිල්පදයක්, ලොකු එකක් නෙවෙයි. ඒක කරන්න එපා කියලා ඒක කරොත් ඇවැතක් වෙනවා කියලා. මොකද ඊට වඩා ධර්මයේ හැසිරිලා සියදිවි හානි කරගෙන කරන යහපතට වඩා ලෝකෙට ජීවත් වෙලා කරන යහපතක් ලෝකෙට තියෙනවා. ඒ නිසා ජීවත් වෙමින් කරන යහපත තමයි බුදුදහමේ වැඩිපුරම අගය කරන්නේ. ඒ සඳහා උනන්දු කරවන්නේ. ඒ නිසා මනුස්ස ලෝකයේ ලෙඩ වෙලා එක්තැන් වෙලා විතරක් නෙවෙයි, හොඳට මතක තියාගන්න, උලක් මත ඉන්න අවස්ථාවේ, උල තියලා ඉන්න වෙලාවේදී වුණත් මරණයටපත් වීම බුදුදහමේ අගය කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මෙතනින් පල්ලෙහාට ගිහිලා මරණයෙන් පස්සේ අපාගත වෙන අවස්ථා වැඩි බොහෝ දෙනා. මෙතන දුක් ටික කියලා ඉක්මනටම නිදහස් කරන කෙනා මෙතනින් නිදහස් වෙලා සුගතියට ගියොත් හොඳයි. බැරි වෙලාවත් මෙතනින් නිදහස් වෙනත් එකම පල්ලෙහාට නම් යන්නේ කොහොමද? මීට වඩා දුක් ටිකක් විඳින ඊළඟ තැනදී. ඒ නිසා එවැනි අනතුරක් බුදුදහමෙන් දකිමින් තමයි මනුස්ස ලෝකයේහි සුළු මොහොතක් හරි තවත් වැඩිපුර ජීවත් වීම බුදුදහමෙන් නිතරම අගය කරනවා. සාමාන්‍ය විදියට නෙවෙයි, අත් දෙකයි පා දෙකයි දෙකම අහිමි වෙලා දෙකම අහිමි වෙලා ඉන්න කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් බුදුදහම යගේ කරනවා ඒ ජීවත් වෙන එක වටිනවයි කියලා. ඒ නිසා බ්‍රේන් ඩෙත් වෙලා හරි ඉන්න එක තමයි බුදුදහම යගේ කරන්නේ. මොහොතක් හරි වැඩිපුර ඉඳීම තමයි යගේ කරන්නේ. ඒක ගැඹුරු මාත්‍රිකාවක්. ඒක වෙන පැත්තකට යනවා. නමුත් වැඩිපුර ඉන්න තමයි උනන්දු කරවන්නේ. වැඩිපුර නිකන් ඉන්න නෙවෙයි, කාලෙ බෙලින්න නෙවෙයි. වැඩිපුර ඉන්න හැම මොහොතකම ධර්මයේ හැසිරීලා හැම තත්පරයක්ම ධර්මයේ හැසිරෙන්න යොදා ගන්න යොදා ගැනීම සඳහා ජීවත් වීමයි බුදුදහමෙන් අගය කරන්නේ. එහෙම නැතුව හුඟක් කල් ජීවත් උනා කියලා අගය කරන්නේ. හොඳයි පිනොතින අපි හුඟක් සාකච්ඡා කළා අපේ ස්වාමීන් වහන්සේට පරක් වෙලා මම හිතන්නේ කාලේ හුඟක් ඉක්මලා ගියා. ඉතින් මේ පිනතුන් ගැන හිතලා සායනාසේ වැඩසටහන නිමාටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ පිනතුන් හුඟ වේලාවක් ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට සහභාගී වුණා. අද මේ පින් කමේ දායකත්වය උසලනවා නිලාන් ලෙවුල මහත්මියත් එම පාලි මහත්මාත් ඒ දෙපළ මේ පින් කමේ දායකත්වය උසලනවා. උපාලි මහත්මා සහ නිලානි ලෙවුල මහත්මිය ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා පවුලේ හැමදෙම සෙත් ප්‍රාර්ථනා කිරීමට. අපි හැම දිනාටම උපාලි මහත්මාටත් නිලානි නෝනටත් ආශිර්වාද කරන වේ, දරුවන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම ජයන්ත විජේගුණරත්න මහත්මිය, දීපා විජේගුණරත්න මහත්මිය, ජයන්ත මහත්මා, දීපා මහත්මියත් තමන්ගේ වසරකට කලින් මිය ගිය දයාබර මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අමිතා කෝටිගොඩ මහත්මියට ඒ නිසා ඒ නම් සඳහන් කළ මිය ගිය මෞතුමිය ඇතුළු යම්තා කපනමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාති මිත්‍රාදීන් සිටිත් නම් ඒ සියලු ඥාති හෝ දපකල මේ පින අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඒ වගේම සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණ ආශිර්වාදය මේ අතන සැලසෙව්වා. විශේෂයෙන්ම ඒ ජයන්ත විජේගුණරත්න මහත්මයා, දීපා විජේගුණරත්න මහත්මිය, පාලි මහත්මයා, නිලානි ලෙවුල මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්ගේ ඒ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම, ඒ වගේම පින්කමට සහභාගී වුණු බණ දහම් ඇහුව මේ පින්නතුන් හැම දෙනාගේම නමින් හැම දෙනාටමත් මේ පින්නතුන්ගේ පවුලේ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටමත් ලංකාවේ වාසය කරන මේ මෞද්‍ය මාපියාදී ඥාති පිරිසක් වෙතනම් ඒ හැම දෙනාටමත් මේ පින්කම ආනිසංසයෙන් දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සරසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බදං පුඤ්ඤ සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බදං පුඤ්ඤ සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝද සම්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම පින්තුනි අපි ආශිර්වාද කරමු මේ පින්තුන්ට මේ වගේ ලක්ෂණට මේ පහසුවෙන් පින්කම් සිදු කරන්නට අවස්ථාව සලසලා දෙන, ඒ සඳහා බොහෝ වෙහ සමාහන්සි වී කටයුතු කරන ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ, සරණ ශ්‍රී හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව, චන්දරතන හාමුදුරුව, ධම්මපාල හාමුදුරුව ඇතුළු මේ ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ශාසනික කටයුතු සමෘද්ධිමත් කරගෙන අධ්‍යාපනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන්නට මේ පින්කමත් උන්වහන්සේලාට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මොදැයි පින්තුනි මේ පින්තුන් අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාවට අදාළ හෑන්ඩ් අවුට් එක තියෙනවා. ඒක හොඳට කියවන්න ගිහිල්ලා ඉඳ තියෙන වෙලාවවලදී ගැටලු තැන් ඇවිල්ලා ස්වාමින් වහන්සේලාගෙන් අහලා දැනගන්න. ඉතින් ස්වාමින් වහන්සේලාගෙන් අපි ගන්න ප්‍රධාන ප්‍රයෝජනය තමයි ධර්ම ශ්‍රවණය කිරීම, ධම්ම ඇසීම. උන්වහන්සේලාගෙන් හාමුදුරුවන්ගෙන් අපේ ප්‍රශංසා කීර්ති ලබන එක විතරක් නෙවෙයි, සමහර ඇතැම් විට හාමුදුරුවෝ ආශ්‍රය කරන්නේ ප්‍රශංසා ලබා ගන්නනේ. තමන්ගේ කරපු පින්කම් ගැන ප්‍රකාශ කරව ගන්න. ඒකත් හොඳයි දෙන්න කරමින්නට වඩා. නමුත් වෙන තුනේ ඊට වඩා වටින්නේ හාමුදුරුවන්ගෙන් බණ දහම් අහගන්න එක. ඒක තමයි අපේ හාමුදුරු කෙනෙකුගෙන් ස්වාමීන් වහන්සේලාගෙන් ගන්න ලොකුම ප්‍රයෝජනය. ඒ වගේම මේ පින්තුණුත් දන්න හොඳ ධර්ම කාරණා තියෙනවා නම් හාමුදුරන්ට එවිල කියන්න. මේ පින්තුණුගේ ශේස්ත්‍රවල තමගේ සීල් දෙකේ හොඳ අධ්‍යක්ෂකම් ටිකක් තියෙනවා නම් ඒව ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක බෙදා හදා ගන්න. ඒකේ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට ගොඩක් ප්‍රයෝජනවත්. ඒ නිසා අපි දෙපැත්තම මොකද බුදුහාමුදුරන් කාලේ සමහර ගිහි අය හමු වෙන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් ගිහිලා තියෙනවා. ඒ ගිහි අයත් එක්ක ධර්ම කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඒගේ අධ්‍යක්ෂකම් බෙදා හදාගෙන තියෙනවා. ඒ නිසා අපි දෙපළම දැනුමෙන් ගුණ නුවණින් ඉදිරියට යන ගමනක් මේක. ඒ නිසා අපි දෙපැත්තෙම දැනුම හුවමාරු කරගනිමින් අපි අපේ ආධ්‍යාත්ම දියුණුව ඇති කරගනිමු. මේ හැම දෙයකම ප්‍රතිඵලය තමයි අපේ සිහිය නුවණ දියුණු වීම. මේ හැම දෙයකම ප්‍රතිඵලයේ ආරම්භක ලක්ෂණයක් තමයි දිනපතාම මෛත්‍රී භාවනා කරන ප්‍රමාණය වැඩි කරන්න. ඔබ කොයිතරම්නම් මානසික සුවය අඩු වෙන මාර්ගයක යෙදෙනවාද කියලා බලන එක ලක්ෂණයක් තමයි මෛත්‍රී භාවනාව කරන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. මේක තමයි ඔබට ධර්මය ඇබ්සෝබ් වෙනවාද කියලා බලන ලක්ෂණය. ඒ නිසා මෛත්‍රී භාවනාව වඩන හුරු වෙච්ච ප්‍රමාණයට තමන්ට එදිනෙදා එන මානසික පීඩා රැසකින් 50%කින් විතරම ඉක්මන් සුවය තියෙනවා. ඈ ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි. ඈ ඉක්මනටම මානසික පීඩාවලින් දුර වෙන්න පුළුවන් අනිත් සියලුම ක්‍රම වලට වඩා හැකි තාක් මෛත්‍රිය වඩන්න. වාහනේ drive කරනකොට සීල සත්‍ය සුවපත් වෙත්වා කියලා යන්න. හැම පියවරක්ම මේ අනුව තියන්න. මානසිකව ලොකු පැහැදිලි වෙනසක් වෙනවා. කුසලයේ ප්‍රබල වෙනසක් වෙනවා. හොඳ මිතුරන් තමට මුණ ගැහෙනවා. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. මානසික පීඩා අඩු වෙනවා. ශරීර සෞඛ්‍ය වැඩි වෙනවා. උගහක් දේවල් තමගේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා හැකි තාක් දුරට මෛත්‍රී භාවනා ප්‍රගුණ කරන්න, ගුණ දහමෙන් දිනු වෙන්න, ඒ සඳහා මෙයට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නියුතුම් පින්දහමල බලයෙන් අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ගාමගත ජීවිතයේදී සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව හැකි තාක් ඉක්මනින් මේ සියලු සසර දුක්වලින් නිදහස් වීමටත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයම් පන්තා ච නින්භයම් සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තවමතර පත් එකවත් වෙන කැමති වෙනකොට දෙන්න. තරංස. සිතාවර්ණේ කරන බිමක. සෝක. තරංස. සෝක. තරංස. සෝක.